හොඳයි පිංගතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දස දහසක් ලෝක ධාතුවේ වෙසෙන් ආ වූ සීරුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි, ඔබගේ ඉෂ්ටකාමී දෙවිදේවතාවුන් වහන්සේලා ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම ඔබ නමින් ජම්මාන්තරගත වන්ට හිදිච්ච සියලුම ඥාති හිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් සද්ධර්මයේ ශ්‍රවණය කළා යම්කිසි අභව ස්ථානයක ඉන්නව නම් ඒ අත මිදල සුගති මුදිත වෙන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. පින්තුනි, පළමු කොටම අනාදිමත් සංසාරක ඉඳලා රාග ද්වේෂ මෝහ සහිතව ආපු ගමනේදී තමන්ගේ විවිධාකාර ඕනෑපාකම් ඉටු කර ගැනීම සඳහා කටයුතු කරද්දී තමන්ව මුදුන්පත් කරගන්න, තමන්ව ඉහළ තියාගන්න ඒ ආදි වශයෙන් කටයුතු කරගෙන යන කාලෙකදී ආර්යයන් වහන්සේලාට නිගා කළා නම්, උන්වහන්සේලාගේ ගමන බාධා කළා නම්, ආන් ඒ දේවල් අද සාප වශයෙන් ඉතුරු වෙලා මේ නිවන් මඟට බාධා පැමිණෙන්න හේතු වෙන්න පුළුවන්. ඒක නිසා සියලුම දෙනා ඒ අනාදිමත් සංසාරයක තමන් අතින් එහෙම වරදක් වුණා නම් ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලා කමා වෙනසේක්වා කියලා උන්වහන්සේලාගෙන් ඒ සමාවිල්ලා සිටින්න, උන්වහන්සේලා කමා කරගන්න. ඒ වගේම පින්වතුනි, අදිස්ථාන කරන්න මොහොතක් අද මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා මේ අදිස්ථාන පූර්වකව සද්ධර්මය ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න සියලු දෙනා. හොඳයි පින්තුනි. පළමුකොටම පිංගතුනි කරුණු කාරණා කීපයක් තියෙනවා ඔබ දැනුවත් කරන්න. ආරාම ගොඩනැගීමේ කටයුතුවල ඒ අවශ්‍ය පරිදි ක්‍රමක්‍රමයෙන් වැඩ සිදුවෙමින් පවතිනවා. ඒවා ලංකාද්වීපයේ තියෙන ආයතනත් එක්ක කටයුතු කරමින් අපේ මහත්තුරු අරගලයකේ දෙනවා ඒවා ඉක්මනින් ඉටු කරගන්න. ඒකේ කාන්තේම පිංගතුනි අපි යම් දවසක් තීරණය කළා නම් ඒක විශ්වීය දිනයක් වෙන්න ඇති පිංගතුනි. ඒ විශ්වීය දිනේදී ඒ දේ දිනේදී හෝ ඊට කලින් ඒ අවශ්‍ය පරිදි ඒ දේවල් සූදානම් වෙයි. මම ඔබට කියන්නේ නිවන් දකින්න නම් ඔබ යන්නේ ගහක් ගලක් පර්වතයක් වුණත් ඔබට ඇති ඒක කරගන්න. ඒ උදෙසා අදිස්ථාන කරගෙන ඉන්න. ඔබට එක මොහොතක් හරි හිතනවා නම් මේ ගිහි ජීවිතේ හොඳයි ඊට වඩා කියලා. ඒ කියන්නේ ඔබ තාම සූදානම් නැහැ මේ වැඩේට. එතනට යන්න ඕනේ පිංගතුනි ගිහි ජීවිතේ වැඩක් නැහැ කියලා හිතලා. ඒ කියන්නේ තවදුරටත් මේ ගිහි ජීවිතේ රමණේ කරගෙන ඉඳීමෙන් ඇති ඵලක් නැහැ කියලා හිතලා තමයි එතනට යන්න ඕනේ. ගිහි ජීවිතේත් හොඳයි. පැවිදි ජීවිතේත් ඉතින් හොඳයි. ගිහිල්ලා බලමු. අන්න ඒ මට්ටමේ නම් පිංගදනේ. ඒ කියන්නේ තමන්ට ධර්මයේ තාම හරියට අවබෝධ වෙලා නැහැ. ඒක නිසා පුළුවන් තාක් ධර්මයේ ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කළා පිංගදනේ යම් අවස්ථාවක් එයි. ඒ අවස්ථාව වෙනකොට පිංගදනේ මේ ගිහි ජීවිතය කියන එක ඕනේ නැහැ කියන තැනට එනවා. ඒ ගිහි ජීවිතය කියන එක ඕනේ නැහැ කියන තැනට එන්නේ කන නැති හින්දා නෙමෙයි, රස්සාවක් නැති හින්දා නෙමෙයි, අම්මා තාත්තා මියදුණු හින්දා නෙමෙයි. මේ ගිහි ජීවිතේ ඕනේ නැහැ කියන තැනට එන්නේ පිංගදනේ මේක ඉඳලා තවදුරටත් වැඩක් නැහැ කියන තැනට තමන්ගේ හිත නැඹුරු වෙලා. ඒ කියන්නේ පිංගුතුනි හොද මඩේ දාලා වැඩක් නැහැ කියන තැනට තමන් එනවා. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ නේ පිංගුතුනි, අවුරුදු 35 දී 40 දී මැරිලා යනවනේ. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ නේද? දැන් එතන මෙතන ඉන්න පුළුවන් දොස්තරලා, ඉංජිනේරු, ඇකවුන්ටන්ට්ලා, ගුරුවරු ආදී වශයෙන් දැන් මේ මහා ඉහළට ඉගෙන ගත්ත ප්‍රොෆෙසර්ස්ලා ඉන්න පුළුවන් මෙතන. හෙට මලොත් එහෙම ඔය ඉගෙන ගත්ත දෙයට තියෙන ලන්සුව කියන්න මට. මොකද්ද ඉගෙන ගත්ත දෙයට තියෙන ලන්සුව? ඔන්න ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ මැරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මැරෙන්නේ නැතුව ඉස්සරහට යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මැරෙනවා නම් පින්වතුනි ඔය ඉගෙන ගත්ත දෙයට තියෙන ලන්සුව මොකක්ද? හෙට අංශභාගය හැදිලා ඇඳට වැන්නොත් එහෙම ඉගෙන ගත්ත දෙයට තියෙන ලන්සුව මොකක්ද? ඔන්න ඕක තමයි පොඩ්ඩක් හිතන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය මට්ටම හරියට අවබෝධ කරගත්ත නම් පින්හතුනි මේ පැවිද්ද කියලා කියන්නේ රමණේ කළ යුතු තැනක් නෙමෙයි මම ඔබට කියලා තියෙනවා. පැවිදි වෙලා මේ සාන්ත ස්වභාවයෙන් එහෙට මෙහෙට ඇවිද ඒවා මේ ඔක්කොම මේ පින්හතුනි සාහිත්‍යයේ තියෙන ඒවා. පැවිද්ද කියලා කියන්නේ එහෙම තැනක් නෙමෙයි. පැවිද්ද කියන්නේ මේ අපි කතා කරන පැවිද්ද. ඔබ මොන જાතියේ පැවිද්ද දැකලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. අපි කතා කරන පැවිද්ද හරිම කටුකයි. කටුකයි කියලා කියන්නේ පිංගුතුනි ඔබට මේ කටුක අවස්ථාවක් උදා කරලා දෙන්නේ නැහැ. ඔබට පුළුවන් තරම් සහනයක් උදා කරලා දෙනවා. නමුත් ඔබ ඒක කටුක කරගන්න ඕනේ. පැවිද්ද කියන එක සොඳුරු කරගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඉතින් අපරාධය තින්. මේට වඩා හොඳයි නේද මෙතන ඉන්න එක? නේද? දැන් නිකමනේ හිතලා බලන්න. දැන් අපි හිතමු උදාහරණයකට ගන්නවා. කෙනෙක් ඉන්නවා තුන් වේලක් හොඳට කාලා බීලා ඉන්න. දැන් පැවිද්දට ගියාට පස්සේ පිංගුතුනි දෙවේලයි නේද ගන්න පුළුවා? තුන්වෙනි වේල තහනන්නේ. තුන්වෙනි වේල ගන්න බෑනේ නීතියෙන්. ඒ පැවිදි ජීවිතයේ තියෙන නීතියෙන් තුන්වෙනි වේල ගන්න බෑ. ඉතින් එතනට වෙලා ඉන්නවට වඩා හොඳ නැද්ද ගිහි ජීවිතේ ඉඳලා තුන් වේල කකා ඉන්න එක? මම මේ කියන්නේ පැවිදි වෙන්න යන අයට. පැවිදි වෙච්ච අයට එහෙම නෙමෙයි. එන එතනට ගිහිල්ලා වීරය වඩන්නේ නැතුව ඉන්න නම් ඕනේ. ඔහේ ඉන්න නම් ඕනේ. ඉතින් පැවිදි වීමෙන් ඇති පළක් නැහැ. එතකොට පින්වතුනි ඔබ තාම තරහාදියට දානවා නම් ගිහි ජීවිතේ පැවිදි ජීවිතේ ගිහි ජීවිතේ පැවිදි ජීවිතේ කියලා ඔබට ඉතුරු වෙලා තියෙනවා නම් තව මොනවා හරි මේ ගිහි ජීවිතේට දාන්න ඒ පැත්ත තරාදියටත් මොනවම හරි දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් දාන්න පිංගුදුනේ තව ධර්මය අහන්න. අන්න එතකොට පිංගුදුනේ එක දවසක් එයි මේ තරාදියට මොකුත් නැහැ. මේ පැත්තට මොකුත් නැහැ, ඔක්කොම තියෙන්නේ මේ පැත්තට. අන්න එදාට සූදානම් වෙන්න බැරි වෙන. ඒක තමයි ක්‍රමවේදේ. එකකින් එක දාලා බලන්න. Tamanට මොනවා හරි මේ පැත්තට දානකොට හැංගෙනවා නම් එහෙම අනේ ඒකත් හොඳයිනේ කියලා. ඒක ගැන පොඩ්ඩ හිතලා බලන්න තව ගැඹුරට. මේ හොඳයි කියලා ගත්ත දේ මොනවද තියෙන්නේ? මේ නිච්ච සුඛ අත්ත් සුභ දෙයක්ද මේ කියන්නේ? එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ත් අසුභ දෙයක්ද මේ මම මේ සුභ කොටට දාගෙන තියෙන්නේ? ඔන්න ඔය ටික හොඳාකාරවම බැලුවාම ඒකෙනුත් ටිකක් අරගෙන ආයි අර පැත්තට දාගත්ත හැකි. තවත් ඉතුරුයි නම් පින්වතුනි ආයි ආයි බලන්න. ආයි ආයි බල බල ඒකෙන් මේකට ඒකෙන් මේකට ඒකෙන් මේකට දාගන්න. අන්න ඒක එක දවසක ඔබ තීරණයක් ගනි. බෙල්ල කැඩිලා ගියත් කමන්නේ මම පැවිදි වෙනවා. ඇයි ඒ? මේකේ ඉඳලා වැඩක් නැහැ. මිනිහෙක් ඉන්නවා ලොකු බරක් ඔළුවේ තියාගෙන. ඒ මිනිහට කියනවා ඔය බර විමින් තියාහන්. ඌ කියනවා නැහැ. මං තාම පැය භාගකින් බිමින් තියන්න. දැන් ඌ හරකෙද්ද නැද්ද? ඌ තාම පැය භාගකින් හරි ඕක බිමින් තියනවා නම් පින්වතුනි දැන් බිමින් තියන එක නෙමෙයිද හොඳ? හැබැයි කවුරු හරි කියනවා තෝක බිමින් තිබ්බොත් ඔගේ අඬු කඩනවා කියලා. එහෙනම් කමක් නැහැ උස්සගෙන හිටියට. දැන් ඒ උදාහරණ කිව්වේ කොහොමද? තමන්ට දරුවෙක් එහෙම ඉන්නවනම් පොඩි දරුවෙක් හරි මොනවා හරි එහෙම නොතේරෙන දරුවෙක් හරි එහෙම නැත්තම් මේව ගැන කිසි අවබෝධයක් නැති හරි දරුවෙක් ඉන්නවනම් දැන් කරන්න දෙයක් නැහැ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඔය බර කරේ තියාගෙන තව දුරටත් ඇදගෙන යන්නයි තියෙන්නේ. හැබැයි පින්වතුනි එකම මොහොතක හරි තමන්ට කිසි ප්‍රශ්නයක් නැත්තම් තව දුරටත් පින්වතුනි මේ බර කරේ තියන් ගිහිල්ලා අවුරුදු 55 වෙනකොට ඇවිල්ලා මක් කරන්නද කියලා මං අහන්නේ. මේ අවුරුදු 55 බර ඇදලා ඇදලා ඇදලා ඇදලා එතනට ඇවිදilla එතනින් එහාට කරගන්න බැරි වුණොත් අපරාධේ. ඒකයි හැමදෙස්සෙම පිංගුදෙනි මම මේ තරුණ පිරිසට කතා කරන්නේ. අවුරුදු 55 60 වෙච්ච පිරිසට මේ ධර්මයේ කියනවා තමයි. නමුත් පිංගුදෙනි මේ නෙක්ඛම් මේ විශේෂයෙන් මම කතා කරන්නේ අවුරුදු 20 පැනපු අයට. නැත්නම් අවුරුදු 15, අවුරුදු 12, අවුරුදු 10 පැනපු අයට. ඔබට කාලේ තියෙනවා මේක කරගන්න. ඒ කාලේ නිකන් නාස්ති කරලා දාන්න එපා. ඒක මහා අපරාධයක් ඔය කරන්නේ. වෛද්‍යවරු ඉන්නවා පිංගුතුනි එනවා පැවිද්දට. ඇයි දැන් එහෙනම් එන්නේ? ඒ වෛද්‍යවරයෙක් ඇයි පැවිද්දට එන්නේ? හැබැයි ඒ වෛද්‍යවරයාට තිබුණා තමේට අවුරුදු 10කට කලින් එන්න තිබුණා නම් টপ නේ. එතකොට අර වෛද්‍ය විද්‍යාලේ ගිහිල්ලා අර කාපු කුණ අවුරුදු 6ක් 7ක් 30 නේද? මිනි කප කප නිරය නිදි මරාගෙන මහා මේ රූක්ෂ කාලයක් නේ ඒක. වෛද්‍යවරු කියලා මේ නිකන් මේ රෝසමල් යහනාවෙන් කවුරුත් එන්නේ නැහැ නේ. වෛද්‍යවරයෙක් කියන්නේ බොහෝ දුක් විඳින ඉඳලා ඉගෙන ගත්ත කෙනෙක්. හැබැයි ඒ කෙනාට මේ ධර්මයේ ඊට කලින් ලැබුණා නම් පිංගුතිනි අර මහ දුක විඳින්නේ නැහැ නේ. නමුත් දැන් ඒ මහ දුක විඳලා ඉවර වෙලා දැන් මොකද කරන්නේ? දැන් තේරිලා තියෙනවා මේක ඇති පළක් නේ. මම හෙට යයි ඩිස්පෙන්සරියට. නැත්නම් හෙට මං හොස්පිටල් එකට යයි. ගිහිල්ලා මං බේත් ටිකක් දෙයි මිනිස්සුන්ට. ආයි ගෙදරේයි කයි බොයි. ඊළඟ දවසත් ඕක. දැන් ජීවිතේ 35. ඊළඟට 40යි, 45යි, 50යි, 55යි, 60යි. ඊට පස්සේ වෙන්න ඇඳට. අන්තභාගය හැදුනා 65ක් 70ක් අන්තභාගය ඇදලා ඇඳවන කුණු වෙවි ඉඳලා ඊට පස්සේ මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා මල පෙරේතයා වුණා, වැඩේ ඉවරයි. හරි, ඔయిత වඩා දෙයක් වෙන එකක් කියන්න මට. කෙනෙක් කියයි නෑ අපි දිව්‍ය ලෝක යනවා කියලා. හරි, දිව්‍ය ලෝකේ ගියයි කියමුකෝ. දැන් දිව්‍ය ලෝක ගිහිල්ලා මොකද කරන්නේ? ආයි ওই ටිකම කර කර ඉන්න ඕනේ නැද්ද? දිව්‍ය ලෝක යුද්ධයක් යන වෙලාවට යුද්ධ කරන්න ඕනේ නැද්ද? දිව්‍ය ලෝකේ බහින් බස් වීම යන වෙලාවට ඒවට සම්බන්ධ වෙන්න ඕනේ නැද්ද? දෙවි කෙනෙක් කියලා කියද්දි බලංග උඹගේ විමානේ වගේද මගේ විමානේ? බලංග මගේ විමානේ මට ඉන්නා මෙන්න මෙහෙම ඉන්නේ. මගේ විරිඳ පේනවද උඹට? අර අර බලන් මගේ දිව්‍යාංගනා කොහොමද ලස්සන උඹගේක බලංග හැටි. ওই ටික කියද්දි ඔව කතා වෙන්නේ නැහැ කියලා හිතනවද? මානේ නැහැ කියලා හිතනවද? බ්‍රහ්මයාටත් මානේ තියෙනවා පිංගුතුනි. මානේ තියෙන බ්‍රහ්මයා පවා ඔවා කතා කරනවා. කාන්තාව ගැන නෙමෙයි. ඒගොල්ලන්ට තියෙන ඉරිදී ගැන, දීප්තිය ගැන, වර්ණය ගැන ওই දේවල් කතා කරනවා. ඒගොල්ලන්ගේ තියෙන විමාන ගැන මට උඹට වඩා හොඳ එකක් මට තියෙනවා ආදිවාසී. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්ම කියන මොකටද බ්‍රහ්ම ලෝක වෙන් වෙලා තියෙන්නේ නැත්තම්? උඹලා මේ අපේ අතවැසි බ්‍රහ්මයෝනේ. උඹලා මේ අපේ වැඩ ඉපදිච්චයෝනේ උඹලා. අනේ මහා බ්‍රහ්ම ලෝකයේ කතා වෙන බ්‍රහ්ම පාරිසජ්ජ ගැන. එහෙනම් පින්වතුනි මෙතනින් ගිහිල්ලා හරි පින්කල්ල ඉවරලා අපි පින්කල්ල යන්න පුළුවන් දිව්‍ය ලෝකෙට වැඩිම පින්කල්ල බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්ද? පින්කල්ල බ්‍රහ්ම ලෝකෙ යන්න බෑ. ප්‍රථම ධානයේවත් අඩුම ධර්මේ ලබන්නේ නැතුව බ්‍රහ්ම ලෝකෙකට යන්න බෑ. එහෙනම් පින්වතුනි උපරිමයේ දිව්‍ය ලෝකෙනේ. දැන් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා මොනවද කරන්නේ? ආයි සරයක් පින්වතුනි මේ වගේ දනකට වැහැලා යන්නේ කෙනෙක් කරන්න තියෙන්නේ. හරි මේ මනුස්ස ලෝකේ ඉන්න හොඳම සල්ලිකාරයා ගැන හිතලා බලන්න. මනුස්ස ලෝකේ ඉන්න හොඳම සල්ලිකාරයා මොකද කරන්නේ? ඒ මනුස්සයන් ඇහුවොත් එහෙම උඹගේ ජීවිතේ හරියම සාර්ථකද කිසිම දුකක් නැතුව ගතයුතු වෙනවද කියලා. ඒ මනුස්සයා කියද ඔව් කියලා. හරි. සල්ලි තිබ්බ නැ දැන් ගොඩාක් සල්ලි තිබ්බ කියලා කක්ක බර හැදෙන්න නැතුව තියනවද? නිකම්ම හිතන බලන්න. දැන් මේ මූලික දේවල් වලින් කොහොමද මේ වෙන්නේ? දැන් ඔබට හිතිල නැද්ද ඒක මහා බඩයක් කියලා? නිරන්තරයෙන් බඩ පිච්චන පිච්චන සැරේට කන්න ඕනේ වෙන එක වදයක් කියලා හිතෙන්නේ නැද්ද ඔබට? ඊට පස්සේ ඒ කාපුව දිරෝලි වුණාට පස්සේ ඒව පහ කරන්න ඕනේ, ඒව ඉඳගෙන පහ කරන්න ඕනේ, ඒව මේ එතකොට ඒ හොඳටම සල්ලිකාරයාට පුළුවන් ද පිංගොතනේ මේ කන කෑමට සඳුන් කුඩු ඉහිගෙන කාලා නිකන් සුවඳවත් වෙච්ච මේ අසූචිය පහ කරන්න? ඒකත් පින්වතුනර වැසිකිළියක ඉඳගෙන නහයත් වහගෙන පහ කරන්න ඕනේ. ඒකට සල්ලි තිබුණාද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෑනේ. ඉතින් තව කොච්චර කාලයක් ඕක කරන්නද? ආයි උපදින එක ගැන හිතන්න එපා පින්වතුනි. මේ ජීවිතේ තමන් විඳින අත්දැකීම ගැන හිතන්න. පොඩ්ඩක් බඩ වේලෙනවා. දැන් මොකද වෙන්නේ? වැසිකිළියට යාගන්න බැරුව කොච්චර නම් ඔබ දුක් විඳලාද? ඒ මොහොතේ ඔබ වින්දා එතනින් එහාට ආයි මතකෙටවත් එන්නේ නැහැ ඒවා. ඉතින් මේක තමයි පින්වදින මේ ජීවිතය කියලා අරන් යන්නේ මේ. හැබැයි ලොකු මායාවක් ඔළුවට මවාගෙන තිනවා ලෝක සත්‍යය විසින් දීපු ලොකු ගිනි ගෙඩියක්. ඒ ගිනි ගෙඩිය තමයි ඔබ අහවලා ඔබ අහවලා ඔබ අහවලා ඔබ මේකේ වැජිවි වැජිවි ඉන්න ඕනේ කියලා. ඔබ දන්නව නේද පින්වදින එවරස් කන්ද තරණය කරන තරුණයෝ. උන්ට ඒක අවස්ථාව එක එක දබිදෝ එක තරුණයෙකුට ඒක අවස්ථාවක හිතෙනවා. මම පොඩ්ඩක් ලෝකෙට මාව පෙන්වන්න ඕනේ. ලෝකෙට මාව පෙන්වන්න කියලා ඌ මොකද කරන්නේ? අවුරුද්දක් විතර තිස්සේ අර මහා හිම හිමෙන් පිරිච්ච අර හිමාලයේ තරණය කරන ඌ. සල්ලි ගියක් අර ලෝන් එකක් අරගෙන කාව හරි ස්පොන්සර් කරගෙන නැත්තම් ඒ ගමවේදකට ඌ කොහොම හරි ඕක නැගලා නැගලා නැගලා අන්තිමට ඌ ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා මාධ්‍යයට කියනවා දැන් මං ඔන්න නගින්න යන්නේ දැන් මාව වීඩියෝ කරපල්ලා උඹලා ඇවිල්ලා. දැන් ඔන්න වීඩියෝ කරලා ඕක දානවා. ඔබ දවස් කීයක් කතා කරයිද ඔය ගැන? හානේ අර පුද්ගල එවරස් කන්ද නැග්ගා කියලා. දවස් කීයක් මාධ්‍යේ පෙන්නයිද ඕක? 365ක් විතර පෙන්නයිද? හැමදාම පෙන්නයිද මාධ්‍යේ? නෑ, එක දවසක් පෙන්නයි එක විනාඩි 5කට. එක විනාඩි 5කට මේ ලෝක සත්‍යයට තමන් ගැන දන්නන්න. අවුරුදු එකහමාරක් තිස්සේ එවරස් කන්ද නගින එකෙක් හරකෙක් නෙමෙයිද? එහෙනම් ඔන්න ඒ ටික තමන්ගේ ජීවිතේට දාගෙන බලන්න. ලෝක සත්‍යයා පින්වතනි ඔබට දෙනවා ඔක්කොම ගිනි ගෙඩි. ගිනි ගෙඩි දිදී මොකද කරන්නේ? ඔබ ලව්ව ඒව කරවනවා. අර බල්ලන්ට ලෙලිපොල් කියලා කියන්නේ. බල්ලෙක් නිදාගෙන ඉන්නකොට මොකද කරන්නේ? කොල්ලෙක් පොල්ලෙල්ලක් අරගෙන අර බල්ලට ගහනවා. එතකොට ඒ බල්ලා මොකද කරන්නේ? දමාගෙන අර පොල්ලෙල්ල හපනවා. ඒ පොල්ලෙල්ල හපන්න හපන්න අර කොල්ලට හරි සතුටුයි. ඌ මොකද කරන්නේ ඊට පස්සේ? තව පොල්ලෙල්ලක් අරන් ගහනවා. දැන් බල්ලට තව පොල්ලෙල්ලක් හමුනා. දැන් ඌ ඒකත් හපනවා දමාගෙන. අර මේ ගොරෝ ගොරෝ අරක හපනවා. එතකොට අර ගහන එකට තවත් හොඳයි. ඒක නිසා ඌ තව ගහනවා. ඔන්න ඕක තමයි පින්වදින ඔබගේ ජීවිතවලට වෙලා තියෙන්නේ. විවිධාකාරයෙන් වටේ ඉඳගෙන මිනිස්සු ඔබට පොල්ලෙලි වලින් ගහනවා. ඒ පොල්ලෙලි ගහන ගහන පොල්ලෙල්ල ඔබ මොකද කරන්නේ? මහා සාරයට හපා ගන්නවා. අන්තිමට දන්නේ නැහැ පින්වදෙනි ඔබ වයසට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඔබ නැත්තටම නැති වෙනවා. අපිට ඔබට උදව් කරන්න පුළුවන් එක පරාසයක විතරයි. ඒ පරාසයට ඔබ ඇතුල් වෙලා තියෙන නිසා තමයි පින්වදෙනි මෙහෙ විදිහට මේවා කතා කරන්නේ. මේ පරාසයට ඔබ ඇතුල් වෙලා නැත්තම් මේක කතා කරලා වැඩක් නැහැ. ඒකනේ මම පෙරේතයන්ට බන කියන්නේ නැත්තේ කොහෙවත්. දුක් විඳින පෙරේතයෙකුට බණ කියලා වැඩක් නැහැ. දුක් විඳින තිරසනෙකුට බණ කියලා වැඩක් නැහැ. නිර්සත්වයෙකුට බණ කියලා වැඩක් නැහැ. ඒක නිසා පින්වතුනි ඒ අයට බණ කතා කරන්නේ නැහැ. මේක හරියට පින්වතුනි ඔබ හිතන්න. ඔබ මැෂින් එකක වැඩ කරනවා. බෙල්ට් එකක් තියෙනවා. ඒ බෙල්ට් එකේ මේ නිෂ්පාදනයේ අංග එතනින් යනවා. ඔබට තියෙන්නේ පාට කරන්න. අවද මොකක් හරි පෙට්ටියක් මේ හැදෙන නිෂ්පාදනයක් තියෙනවා. ඒ බෙල්ට් එක දිගේ ඒ පෙට්ටිය එනකොට ඔබට තියෙන්නේ පාට කරන්න. ඔබට ඔය පෙට්ටිය පාට කරන්න පරාසයක් තියෙනවා. ඒ මැෂින් එක ඇතුලෙන් ඉස්සෙල්ලා පෙට්ටිය එළියට එන්න ඕනේ. මැෂින් එක ඇතුලෙන් පෙට්ටිය එළියට ආවේ නැත්තම් ඔබට පුළුවන් ද පාට කරන්න? බෑ. පෙට්ටිය එළියට ආවට පස්සේ ඒ බෙල්ට් එකේ යන සීමාවක් තියෙනවා. ඒ සීමාවෙදී ඔබට පුළුවන් ඕක පාට කරන්න. ඊට පස්සේ ඕක ආයෙ ඇතුලට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ සීමාව පහු කරලා ආයෙ ඒක මැෂින් එක ඇතුලට යනවා ඊළඟ අවස්ථාව සඳහා. එතකොට දැන් ආයෙ පුළුවන් ද කරන්න? ඉතින් පින්වතුනි ඔබ ඔය බෙල්ට් එකේ මේ මැද ඉන්න නිසා තමයි ඔබට මේක කතා කරන්නේ. මේවා ඉතින් පුළුවන් නම් තේරුම් ගන්න. මේ සත්බස සත්බස බැහැර කරගන්නේ නැතුව ජීවිතවලට පුළුවන් තරම් දාගන්න. ඔබ මොන තරආදිරම හිටියා මට කියන්න තියෙන නම් එකම එක දෙයයි. ඒ තමයි වින්ගතුනි ඔබගේ මරණයෙන් පස්සේ බොහොම භයානක දේවල් සිද්ධ වෙයි ඔබට. අර දිව්‍ය ලෝක යනවා කියලා හිතන් ඉන්නයි දේව කරගෙන යන්නේ. දේව ආයි අපිට කියන්න දෙයක්වත් නැහැ. අපි හොඳට පින් කරලා තියෙන අපි දිව්‍ය ලෝක යනවා මේ මැරෙන හැම එකම මේ අපාගත වෙනවා කියලා මේ කියන්නේ හරි වතාවන්නේ මේක කියලා කාට හරි තර්ක කරන්න හිතෙනවනම් එයාට මට කියන්න තියෙන මොකද්ද? ඔව් ඔව් ඔබ දිව්‍ය ලෝකේ යන්නේ ඉන්නේ. ඔබ සහ ඔබගේ වටේ ඉන්න අය දිව්‍ය ලෝකෙට අරගෙන යන්න මම මේ කතා කරන්නේ දිව්‍ය ලෝකෙට යන්නේ නැති අය ගැන. මොකද මගේ ශාස්ත්‍රුන් වහන්සේලා නියමිතට ගත්ත පස්තිකට තමයි ඔක උපමා කරලා තියෙන්නේ. ඒ අයගේ ශාස්ත්‍රුන් වහන්සේ කොහොම කිව්වද කියලා මම දන්නේ නැහැ. ඒක නිසා කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් මම දිව්‍ය ලෝකේ යනවා කියලා. නමුත් මගේ ශාස්ත්‍රුන් වහන්සේ නම් දේශනා කළා තියෙන්නේ පින් කළාට දිව්‍ය ලෝක යන්න බෑ, කරපු පිනක් පරිසම් දුන්නොත් ඒ වෙලාවේ දිව්‍ය ලෝක යන්න පුළුවන් කියලා. පින් ලක්ෂයක් කළා තියෙනවා, එක පවක් කළා තියෙනවා, මැරෙන්න යන වෙලාවේ ඒ පව පරිසම් දුන්නොත් ඒක අපාගත වෙනවා කියලා බුදුහාඳුරු දේශනා කළා තියෙනවා. නියෝග තමයි ස්වභාවය. එහෙනම් දැන් චුතිසිත පිරිසුදු කරගන්න වැඩ පිළිවෙලක ඉන්නව නැද්ද? ඈ, ඔය උපාසක අම්බලට දීපු තව ගිනි ගෙඩියක් තියෙන්නේ. චුතිසිත පිරිසුදු කරගන්න පව් ඒ මිනිස්සු. මේ චුතිසිත පිරිසුදු කරගන්න හදන ඒ අය. ඒ කියන්නේ මේ මරණාසන්න සිත පිරිසුදු කරගන්න හදනවා. පුළුවන්ද? කාටද ඕක කරන්න පුළුවන්? මරණාසන්න සිත පිරිසුදු කරන්න මට ඕක කරලා දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි මට එක වරොන්දුවක්, මට මං කියන දේ එක දෙයක් කරලා පෙන්නන්න ඕනේ. ඒ තමයි මට ඩක් ගාලා එක හිතක් පෙන්වන්න ඕනේ. ඔබට එන හිත හිත හැදෙනවනේ. ඒ එක හිතක් ඩක් ගාලා අරන් පෙන්වන්න ඕන්න මෙන්න මේ හිත කියලා. අන්න එතකොට මම ඒක පිරිසුදු කරන්න හැටි කියලා දෙන්නම්. දැන් කරන්න පුළුවන් වැඩද? ඉතින් පුළුවන් තරම් පින් කරන්න ඒ කමක් නැහැ. නමුත් පින්වදෙනි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. තරආදිරම ප්‍රශ්නයක් නැහැ. ඔබ ජනාධිපති වුණත් පින්වතුනි මැරුලා මල පෙරේතෙක් වුණොත් වැඩක් නැහැ. ලංකාවේ ඉන්න මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ පිළිබඳ දක්ෂ හාමුදුරු නමක් මේ රටට ඇවිල්ලා මේ රටේ පාලනය කරපු පුද්ගලයෙක් මැරිලා ඒ පුද්ගලයාව ඒ පුද්ගලයාගේ ගෙදර අටුවේ ඉඳලා අල්ලන් ගිහිල්ලා තියෙනවා. දැන් මම මේ විස්තර මොකුත් මේවා කියන්නේ අහන්න එන්නත් එපා, වැඩක් නැහැ නේ. ඒ ආඳුරංගෙන් අහන්නත් බෑ, උන්වහන්සේ තපවත් වුණා. දැන් එහෙනම් පින්වතුනි ඉංගලන්තේ මහරජුරු වුණොත් වැඩක් තියෙනවද? දැන් ඔබ ඉංගලන්තේ මහරජුරුවද? දැන් ඇමරිකාවේ ජනාධිපති වුණත් වැඩක් තියෙනවද? ඔබට වෙන්න තියෙන ඉරණම හොඳටම පේන්න තියෙනව නේද? තේනම් පිංගතුනි තමන්ට ඔය ඉහේ බර තියෙනවා නම් ඔය ඉහේ බර බිමින් තියන්න ආයේ දෙපාරක් හිතන්න දෙයක් නැහැ. හැබැයි ඔය ඉහේ බර තව ටික දුරක් තියාගෙන යන්න හැම හිතෙනවා නම් පිංගතුනි තව ධර්මය අහන්න. ඔය මෝහය ඔය තියෙන්නේ ඔය මුලාව ඔය මුලාවෙන් ටික ටික ටික ටික තමන්ව නිදහස් කරගන්න තමන්ගේ ජීවිතය ගැන තීරණය ගන්න තමන්ට අයිතියක් තියෙනවා හැබැයි ඒකෙන් තව කෙනෙකුට කරදරයක් නොවෙන්න වගබලා ගන්න පොඩි දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් එක්ක එකපාරට දුවන්න හදන්නේ එහෙම එපා මෙහෙම කිව්වයි කියලා හැබැයි පොඩි දරුවෙක් හිටියා කියලා කරන්න දෙයක් නැහැ පින්වතුනි මාරේ ආවොත් එහෙම මොකද වෙන්නේ යන්න වෙනවා එදාට ඉතින් ලෝක සත්‍යය කියන්නේ නැහැ නේද ඔය කතාව එදාට ලෝක සත්‍යය කියයිද ඕකම ඊයා හිතලා බලන්න හානේ අර මිනිහට කොච්චර වක්කීම් විදුකන් තියෙදිද අර මිනිහා මැරුණේ ඈ තව ඉන්න තිබුණානේ ඔය මිනිහට පේනවද අර පවුලක් අනාථ කරලා මැරුණා එක මේ බෙල්ට් එකෙන් ආය ඇතුළට ගියොත් ඉවරයි ඒවක හොඳ ඒව හොඳට ඔළුවට තියාගන්න පිංගුදේ මේ බෙල්ට් එකෙන් ඔබ එළියට ඇවිල්ලා ඉන්නේ දැන් ආයි මේ මේ මේ මේ ආ මේ අන සෙල්ලම් බඩුව මෙතනින් මෙහෙම බෙල්ට් එකෙන් ඇතුළට යනවා ඒ ඇතුළට ගියයි කියන්නේ පිංගුදේ ආයි සරයක් ඕක මොන රවුමේ කවදා එයිද කියලා දන්නේ නැහැ මෙතනට ඒ වෙලාවේ තමයි මේ අපි මේ ඔබව පේන් කරන්න හදන්නේ ඒ වෙලාවේ තමයි ඔබට ඔබව පේන් කරගන්න පුළුවන් ඔය වෙලාව මිස් කරගත්තොත් අපරාධේ මේ වෙලාවේ මට තව දෙයක් තියෙනවා පින්වතුනි මතක් කරන්න මේ ලෝක සත්‍යය කෙරෙහි ඔබට පුදුමාකාර අනුකම්පාවක් මේ වෙනකොට ඇති වෙන්න ඕනේ පින්වතුනි මේ ධර්මයේ තේරිලා තියෙනවනේ يعني ඔබට මේක කරගන්න ඕනි උනේ නැතත් ඔබට හිතෙනවා නම් අනේ මේ ලෝක සත්‍යය පව් කියලාවත් අඩුම ධර්මේ ආන්නේ ඒකුන්ටවත් මේ දේ ලබා දෙන්න උත්සාහ කරන්න ඒක නිසා පින්වතුනි ඔබගේ ගම්දනව්වල ඔබ දන්න කියන පුද්ගලයන්ගේ මේ ධර්මයේ අහලා ඒ ධර්මයේ තේරිච්ච පිරිසක් ඉන්නවනම් ඒ අයට නිවන් දකින්න උවමනාව ඇති වෙලා ඒ උදෙසා පැවිදි වෙන්න හෝ අනගාരികව හෝ වසන්න කැමැත්තක් තියෙනවනම් පින්වතුනි ඒ බව අපිට දැනුම් දෙන්න හැබැයි මේ ධර්මයේ ඇසීම යුතුයි ආසාවට එහෙම පැවිදි වෙන්න බෑ කාටවත් මේ ධර්මයේ මනාකොට අහන්න ඕනේ අහලා අවබෝධ වෙන්න ඕනේ අවබෝධ වෙලා නිවන් දකින්නවා කියන පරම අදිස්ථානෙට එන්න ඕනේ ඔන්න ඔය ටික ඇවිල්ලා තියෙනවා නම් පින්වතුනි ඒ පිළිබඳව අපිට දැනුම් දෙන්න ඒකට හේතුව තමයි මේ කතා කරන ධර්මයේ ගම්දනව් වලට යන්න තව යනවා මාස 6ක්වත් ඒ කියන්නේ මේ අද මේ කියන දේශනාව ලංකාවේ අර මේ ඈත තියෙන පිළිසර ගම්දනව් වලට යන්න යනවා මාස 6ක් විතර ඇයි ඒ මොකද එයාට ඉන්ටර්නෙට් පහසුකම් නැහැ ඉතින් මේ අන්තර්ජාලයේ ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන පිරිස් පුළුවන් තරම් මේ මේ පිළිබඳව ඒව අවශ්‍ය පුද්ගලයින්ට දැනුම් දෙන්න. මොකද ඔබ හැමදාම ධර්මයේ අහනවා ඇති. ඔබට අන්තර්ජාලයේ තියෙනවා නම් ඔබ ධර්මයේ අහනවා ඇති. ඒ අහනකොට පින්වතුනි ඒ යන පණිවිඩ පුළුවන් විදිහට ඒ අයට ෂෙයා කරන්න. ගමක ඉන්න පුළුවන් තරුණ දරුවෙක් CD එකක් හම්බ වෙලා ඒ CD එක අහලා දැන් මේ වෙනකොට ඒ කෙනාට මේකේ තියෙන යථාර්ථය තේරිලා මම මේ බව ගමන කෙලවර කරන්න ඕනේ කියලා අදිස්ථාන කර. ආන්ගේ අදිස්ථානෙට පත් වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට එතනින් එහාට මොනවද කරන්න කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. ආරාම හදනවද? ඒ අයට පැවිදි වෙන්න අවස්ථාව තියෙනවද? ඒ මොකුත් ඒ අය දන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා පින්වතුනි එහෙම කවුරු හරි ඉන්නවනම් ඒ අයට කරුණා කරලා ඒක දැනුම් දෙන්න. ඒ දැනුම් දුන්නාට පස්සේ එතකොට ඒ අයට පුළුවන් ඒ අයගේ බව ගමන කෙලවර කරන්න. එක්කෙනෙක් හරි කෙලවර වෙන්නයි ඕනේ. ඔබට තේරෙන්නේ නැහැ පින්වතුනි මේ බව ගමන මොනතරම් භයානකද කියලා. මම ඔබට කිව්වනේ අම්මව කෑලි වලට කපලා මරණ එකවවත් සතර අපායට යන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා කියලා. සතර අපාය කියන්නේ ඒ තරම් භයානක දෙයක්. හැබැයි පින්වතුනි මෙතනින් පස්සේ ඉරණමත් ඒක තමයි. බොහෝ පිරිස් සතර අපා ගත වෙන්නයි නියමිත. ගන්ධබ්බ වුණත් ගැලවුමක් නැහැ වන් ඔබට කියලා තියෙනවා. ගන්ධබ්බය වෙලත් ගැලවුමක් නැහැ පිංගතුනි. කන්න නැතුව. මහා විනාශයක් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ආයෙදින් ගන්ධබ්බය වුණොත් මෞකුසක් හම්බුනොත් හොඳයි නැත්තම් ආයෙ ඉවරයිනේ. මේ හිතලා බලන්නකෝ මේ බොහොම කෙටි කාලයක්. ෂණයක්. මේ සසර ගමනත් එක්ක පිංගුතුනි මේක ෂණයක්. මේ වෙලාවේ පිංගුතුනි ඒ ෂණයට හරියටම සද්ධර්මයක් එකතු වුණාම පරතෝ ගෝසක පත්තේ ලැබුණහම එතනින් එහාට මේ මාර්ගය කරලා ඉවර කරගන්න උත්සාහ කරන්න. ඒකට උනන්දු වෙන්න. ඊළඟට තනිත් කාරණාව තමයි තමන්ගේ දරුවෝ ඉන්නවනේ. ඒ දරුවන්ට පිංගතුනි දැන් ටික ටික ධර්මයේ කියලා දෙන්න පටන් ගන්න. යන්තම් බහතෝරණ වයසට එනකොට ධර්මයේ කියලා දෙන්න පටන් ගන්න. මොකද දැන් මේ ධර්මයේ මතුවෙවි එන කාලේ ඒ දරුවන්ට ධර්මයේ දෙන්න පුළුවන් තරම් බෞද්ධයි කියලා පන්සලට විතරක් එක්කගෙන යන වැඩපිළිවෙලක ඉන්න එපා. අම්මා තාත්තා දෙන්න ධර්මයේ කතා කරන්න ගෙදර. ඒ ධර්මයේ කතා කරගෙන යනකොට පින්වතුනි දරුවොත් ඒ ධර්මයේ අහගෙන ඉන්නවා. ඒ දරුවෝ ඊට පස්සේ ඒ ධර්මයේ දානවා ජීවිතේට. මොකද අපි කතා කරන්නේ පින්වතුනි ත්‍රිපිටක ධර්මයේ අරගෙන ඒව අවබෝධ කරගෙන ඉවරලා ඔබට ජීවිතේට දාන හැටි ඒව කියලා දෙන්න. ධර්මදේශනාවක් කියන්නේ අන්නේ ඒකට. ධර්මදේශනාවක් කියන්නේ ත්‍රිපිටකය බලාගෙන කියන එකක් නෙමෙයි. ධර්මදේශනාවක් කරන්න ඕනේ ධර්මයේ අවබෝධ කරගත්ත කෙනෙක්. එතකොට මේ ධර්මයේ අවබෝධ කරගත්ත කෙනා ඒක විවිධාකාරයෙන් ජීවිතයට දාන්න ඕනේ ක්‍රමවේදයේ කතා කරන එකට තමයි පින්වතුනි ධර්මදේශනාවක් කියලා කියන්නේ. එතකොට තමයි ඒක අහගෙන ඉන්න අයට පුළුවන් ඒ ධර්ම කරුණ අරගෙන ඒක කොහොමද මම ජීවිතයට දාගන්නේ කියලා. ඔබට මම කියලා තියෙ මම නෙමෙයි මේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා තියන නේද පින්වතුනි. මේ ධර්මය තමන් තුලින්ම දාලා බලන්න කියලා. තමන් තුලටම දාලා බලන්න, තමන් තුලින්ම ගන්න බලන්න මේ කියන දේ. එතකොට පිංගුතුනි මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ලේසි. තව කෙනෙකුට තේරිච්ච දේ වගේ නෙමෙයි ඔබට තේරෙන දේ. ඔබගේ ජීවිතේ ඔබට වෙච්ච ප්‍රශ්නය ඒ අත්දැකීම තව කෙනෙකුට ගන්න බෑ කවදක්වත්. ඔබගේ ජීවිතේ ඔය හිත් දුවගෙන යන විදිහ තව කෙනෙකුට ගන්න බෑ කවදක්වත්. එහෙනම් අන්නේ ක්‍රමවේදයක් තියෙන්නේ. ඒක නිසා පින්වතුනි මේ කියන ධර්මයේ ඔබත් ජීවිතයට දාගෙන ඔබ පුළුවන් තරම් ඒවා කතා කරන්න ගෙදර. ඒවා ගෙදර කතා කරනකොට අර ගෙදර ඉන්න පොඩි අයට මේවා ඇහෙනවා. සිංහල ටිකක් තේරෙනවා නම් ඒ ඇති හොඳටම. මේවා ඇහෙනකොට පින්වතුනි ඒ දරුවොත් මේ දේවල් අරගෙන ජීවිතයට දාගන්නවා. පිරිසක් ඔතන ඉන්නවා හේතු වාසනාව තියෙන මේ අද්වැවේ නිවන් දකින්න. එතකොට ඒ කෙනාට පින්වතුනි නිවන් දකින්න අවුරුදු 20ක් යන්නේ නැහැ. හත් අවුරුදු වියේදී මේ දරුවා ධර්මය අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන හත් අවුරුදු වියේදීම පැවිදි වෙලා ඒ උත්තමයා නිවන් දකිනවා. නැත්තම් පින්වතුනි තව අවුරුදු 20ක් ඒ පුද්ගලයාත් මක් කරන්න ඕනේද? ඒ හේතු වාසනාව උදා වුණේ නැත්තම් අපි ඉස්කෝලේ ගියා වගේ ඉස්කෝලේ යන්න ඕනේ නේද? ඔය ඉස්කෝලේ ගිය කාලේ පින්වතුනි ඉස්කෝලේ යන අතුරු භාගයේ මැරිච්ච කවුරුත් නැද්ද ඔබගේ ජීවිතේ දන්න? දැන් ඒකුන් ඉස්කෝලේ ගිය අර මුල් කාලේ ඉස්කෝලේ ගිය ටිකෙන් ඇති ඵලයක් තියෙනවද? නිකන් හිතලා බලන්න වින්දනේ මේ ඔක්කොම මේ ළමයෙක් ලෝකෙට ඉපදුනොත් ඌ ඉගෙන ගන්න ඕනේ. කවුරු හදපුවද ඔය? ළමයෙක් ලෝකෙට ඉපදුනොත් ඌ ගණන් ඉගෙන ගන්න ඕනේ. ඌ විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. ඌ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ. ඔන්න ලෝක සත්‍යය දීපු ගිනි ගෙඩි. දැන් මේවා විවේචනය කරන්න පුළුවන් කෙනෙක් අරගෙන ලෝකේ උලා කරන කෙනෙකුට නම් පින්වතුනි ඕනේ තමයි. ලෝකේ උලා කරන කෙනෙක් පුළුවන් තරම් මේවා අල්ලගෙන ලෝකේ උලා කරන්න බලයි. නමුත් පින්වතුනි මේකේ තියෙන ඇත්ත සත්‍ය මොකක්ද? අවුරුදු 10ක් ඉගෙන ගත්ත කෙනෙක් 11 වෙනි අවුරුද්දේදී මළොත් මොකද වෙන්නේ? ඊට වඩා හොඳ නැද්ද ඒ දරුවා මේ මුලින් ඉඳලා මේ ධර්ම මාර්ගයේ ගිහිලා නිවන් දැකගත්තා? සෝතාපන්න වෙලා මැරුණා නම් පින්වතුනි ඉතුරුවක් තියෙනව නේද මොකක් හරි? නිගමන හිතලා බලන්න. මිත්‍යා දෘෂ්ටිකයි අද මේ බෞද්ධයි කියලා කියාගන්න ගොඩ පිරිස. ඒක ගිහිද පැවිදිද කියලා ભેදයක් නැහැ. ලොකු මිත්‍යා දෘෂ්ටියක පැටලිලා ඉන්නේ. කෙනෙක් කියනවා නම් පින්වතුනි මේ ඉපදිච්ච ළමයා. මේ ළමයි ඔහොම කළා හරියන්නේ නැහැ. මේ ළමයාට මේක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. ඒකිවෙ මොකද්ද? ඉස්සෙල්ලා උගන්වන්න ඕනේ. ඊට පස්සේ කසාදයක් කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ ළමයි හදන්න වැඩ පිළිවෙල කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ ළමයින්ගේ ළමයි බලන්න වැඩ පිළිවෙල කරලා දෙන්න ඕනේ. ඕක පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේගේ දහම නෙමෙයි. ඕක බ්‍රාහ්මණ දහම. ගෘහස්ත නැත්නම් බ්‍රාහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්‍යාසී. ඔය ක්‍රම හතර ඕක අද බෞද්ධ සමාජයට රිංගගෙන ඉවරයි. ඒක නිසා අවුරුදු 55 60 වෙනකන් ඉන්නවා මක් කරන්නද? පැවිදි වෙන්න. හරි මාර්ගයක් තිබුණ නැහැ කියලා කියමුකෝ. දැන් අස්පනා පිට මාර්ගයක් තියෙනවනේ, බණහන අයට හොඳටම පේන්න තියෙනවනේ, නිවන් දකින්න පුළුවන් කියලා. නිවන් දැකපු උත්තමියොත් ඉන්නවනේ, නිවන් දැකලා පිරිනිවන් පාපු උත්තමියොත් ඉන්නවනේ. ඉතින් ආයේ ඒක ගැන අහන්න දෙයක් නැහැ නේ. හරි නිවන් දැක ගන්න බැරි වුණත් අනාගාමි වෙලා මැරුණත් වැඩේ ඉවරයිනේ මෙතනින්. ආයි මේ කුණු කාම ලෝකෙට රිංගන්නේ නැහැ නේ ඇවිදilla. සුද්ධාවාසී ඉඳලා එතනින් නිවන් දකින්නවනේ. සුද්ධාවාසීද වෛද්‍ය වෘතියද වැදගත් පින්වතුනි ඔබට. මම මේ වෛද්‍ය වරුන්ට දොස් කියනවා හැම නෙමෙයි, වැරදියට එහෙම හිතන්න එපා. හොඳනේ මම මේ වෛද්‍ය වෘතිය ගැන අපි හැමෝම පිළිගන්න ඉහළ වෘතියක් නිසා ඒ ගැන මම කතා කරා. එතකොට අනිත් වෘතීන් සමහරවිට ඒකට පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවනේ. මොකද අපි බොහොම ගරු කරන වෘතියක් නේ ඒක. ඒක නිසා තමයි ඒක කතා කරන්නේ. නැත්නම් පුද්ගලිය ආරම්භය නෙමෙයි. එන නිකමනේ හිතලා බලන්න. ඊළඟ අත්බැවේදී සුද්ධාවාසයට යන එක හොඳ නැද්ද ඊට වඩා? මේව හොඳට හිතලා බලන්න වෙනදී. අපරාධයක් මේ කරගන්නේ. ජීවිතේ මේ දවසින් දවස අපරාධයක් කරගන්නේ. අනිත් එක හිතලා බලන්න, මේ නිවන් දකින්න ඕනේ කියලා දැන් ඔබ මේ යන ගමනේදී නිවන් දකින්න ඕනේ අවුරුදු 70ක්. එහෙම හිතමුකෝ අපි. දැන් එහෙම වෙන්න පුළුවන්නේ. හරි වෛද්‍යවරයෙක් වෙන අවුරුදු කීයක් ඕනේද? 22ක් 26ක්. ඔව්. අපි 25ක් තියමුකෝ. හරි 25ක් තියමුකෝ. වෛද්‍යවරයෙක් වෙන්න අවුරුදු 25ක් ඕනේ. ඇයි මොන්ටිසෝරි යන්නද වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්ද? නෑ. 6 වසර පාස් වෙන්නද වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්ද? O level පාස් වෙනද වෛද්‍යවරයෙක් වෙන්නත් බෑ. A level පාස් වෙනද වෛද්‍යවරයෙක් වෙන්නත් බෑ. යුනිවර්සිටි එකේ ඔක්කොම විභාග ටික කරලා එළියට එනකම්ම වෛද්‍යවරයෙක් වෙන්න බෑ. ඒ ඇවිල්ලා මොනවාරි තව එක්සෑම් දිනනනම් ඒවත් ලියලා ක්වොලිෆයි වෙන්න ඕනේ. හරි. එහෙනම් ඔතනට යනකම්ම වෛද්‍යවරයෙක් වෙන්න බෑනේ. එහෙනම් අවුරුදු 25ක් යනවා නම් වෛද්‍යවරයෙක් වෙන්න. නිවන් දකින්නත් යම් කාලයක් යන්න ඕනේ නැද්ද? අපි හිතමුකෝ මහා වීරයක් වඩාගෙන මේ වැඩ පිළිවෙල කරගෙන යනවා. හැබැයි ඒ කෙනා පුරලා තියෙන පාරමිතා අනුව අවුරුදු 70ක් යනවා එයාට නිවන් දකින්න. එනෝ මේ අවුරුදු 70ම මහා මේ උපරිම ධෛර්යය දාගෙන නිවන උදෙසා කටයුතු කරගෙන යනවා. එයා අවුරුදු 70 පිරෙනකොටම ඔන්න එයා නිවන් දකිනවා කියලා අපි හිතමුකෝ. අරහත්ත්වයටපත් වෙනවා. කෙනෙක් පැවිද්දට එනවා අවුරුදු 45 දී. දැන් මොකද වෙන්නේ? ඒක නාට පරමාවිස දින අවුරුදු 60යි. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් කරගෙන ගියා ජොග් ගලිවරයි. යම් මාර්ගඵලයකට පත්තේ ඉතින් එහාට ඉවරයි ඉතින් අපරාධේ. ඒ කියන්නේ අවුරුදු 10 දියාවන. අවුරුදු 80ක විතර මේ ආයුෂයක් තියෙනවනะ. වැඩේ කරගන්න තිබුණා නේද? අන්න ඒකයි පින්වතුනි කියන්නේ. ඉතින් අර අවුරුදු 45 දී එමයයි. අවුරුදු 10 දී එමයයි අතර වෙනස මොකක්ද? මොකද මේ ගොඩාක් මිනිසුන්ට තියෙනවා තව ටිකක් බර ඇදලාම යන්න ඕනේ. තව ටිකක් දේවල් අත්දැකීම් ලබලම යන්න ඕනේ. තාම අම්මා මැරුන්නේ නැණි, තාත්තා මැරුන්නේ නැණි. දැන් ඒවේ අත්දැකීම් එනකන් දින්නේ. දැන් පැවිදි වෙච්ච කෙනෙකුට ලොකු ප්‍රශ්නයක් නේද අම්මා තාත්තා මිය යාම? නෑ, එයා ඊට වඩා දෙයක් එක සටන් කරන්නේ. අම්මා තාත්තාට තියෙන ආදරෙත් එක නෙමෙයි සටන් කරන්නේ. එයා සටන් කරන්නේ පිටුතින් මේ භව ගමන නසාලන්න. මේ මම කියන තැනත් අයින් කළා දාන්න එයා සටන් කරන්නේ. එහෙනම් අම්මා තාත්තා මැරෙනවා කියන එක බොහොම සරල දෙයක් එයාට. ඒ දුකින් පවා නිදහස්නේ. දැන් ඔය අත්දැකීම් ගන්න ඉන්නවා කියන්නේ මොකද්ද? සහෝදර සහෝදරිය මැරෙනකම්, දෙමාපියෝ මැරෙනකම්, දෙමාපියන් අන්තභාගය හැදෙනකම්, ඕවට නේද ඔය බලාගෙන ඉන්නේ යන්නේ. හැබැයි ඕව ගැන හිතලා නෙමෙයි ඉන්නේ. ඉන්නේ මොකක් හිතලාද? ආ මං තාම අරග ගල්ල නැහැ. මං තාම මේක ගල්ල නැහැ. ඈ ගේතාම වාගෙට. දැන් මේකේ හදන්න ඕනේ මේ ගමේ තියෙන සුපිරිම ගේ විදියට. මං තාම අර වාහනේ ගත්තේ නැහැ. තමහට ඒව හිතාගෙන ඉන්නත් පුළුවන්. ඒව නැත්තම් මං තාම මේ මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඉවර නැහැ. මාස්ටර් එක ඉවර නැහැ. ඈ නේද? දැන් ඔය ඕව හිත බින්දුතුනි කරන්නේ මොකක්ද? අර කාලේ ගාදමන එක. ඉතින් කොහොම හරි මට ඔබට කියන්න තියෙන්නේ මේකයි. ඔබත් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම බින්දුතුනි මේ මාර්ගයට තව පිරිසට එන්න වැඩපිළිවෙල හදලා දෙන්න. ඒ වැඩපිළිවෙල හදලා දෙන අතරතුර තමන්ගේ ගෙදර ධර්මයේ කතා කරන්න. ඒ ගෙදර ධර්මයේ කතා කරනකොට ඒ ගෙවල් වල ඉන්න දුවා දරුවෝ මේවට හුරු වෙනවා. අන්න එතකොට පින්වතුනි ඔය සියදිවි නසා ගැනීම වෙන්නේ නැහැ ලංකාවේ. අපරාධය ඔය සියදිවි නසා ගන්න ඒවා. බල්ලෙක් මැරෙනවා වගේද කියලා හිතලා බලන්න, මිනිහෙක් කෝච්චියට බෙල්ල තියනවා කියන එක. අර බෙල්ට් එකෙන් එළියට ආපු මේ සෙල්ලම් බඩුවක් නෙමෙයි. අපිට කිව්වනම් තීන්ත ටික ගාලා දෙනවනේ. ඊට කලින්ම ලොක් ගාලා රින්ග ගත්තනේ ඇතුළට. දැන් ධර්මයේ තියෙනවනේ විවිධාකාරයෙන් අපි ධර්මයේ කතා කරනවනේ. ලක්ෂ ගාණක් මේ ධර්මය අහනවා. ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් මේ ධර්මය අහනවා වින්ගතනේ. අපි කතා කරන දේ විතරක් නෙමෙයි යතිවරයන් වහන්සේලා ඕනේ තරම් මේ ධර්මයේ කතා කරනවා. එක එක පැතිකඩවල වලින් එක එක උත්මය කතා කරනවා. කෙනෙක් කියන්න පුළුවන් සත්තු මරන්න එපා කියලා. ඒක ඒ උත්මයත් උතුම්. ආයේ ඒ උත්මයවත් විවේචනය කරන්න යන්න එපා. අර අපරාධනේ අර මනුස්ස ජීවිතයක්. ඔබ දන්නවනම් පින්වතුනි ඒ වගේ පිරිස් යොමු කරන්න අපි වෙදට. කෙල්ල තරහ වුණා නම් කොල්ලෙක් එක්ක මුණ ගැහෙන්න ඇවිල්ලා අපිව කෝච්චියට බෙල්ල තියන්න යන්න ඕනේ නැහැ. අම්මා තාත්තා මියදුනා නම් දරා ගන්න බැරි නම් ඇවිල්ලා අපිව හම්බ වෙන්න. ඒ කෙනාට හොඳට ඒ වෙලාවේ අනිත්‍යතාවය තේරුම් කරලා දෙන්න පුළුවන්. එකපාරට සවිද්දට ගන්න නෙමෙයි හදන්නේ. හොඳට අනිත්‍යතාවය තේරුම් කරලා දෙන්න පුළුවන්. ඇයි බොහොම නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා හිතන් හිටිය අම්මට වෙච්ච දේ අස්පනා පිටම පේන්න තියෙනවනේ. එහෙනම් ආයතරයක් ආයි අනිත් පැත්ත හැරෙන්න හේතුවක් නැහැ. ඒක නිසා පින්වතුනි ඔබට යම්කිසි මානසික විඩාවක් දැනුණා නම් ඇවිල්ලා මුණ ගැහෙන්න. මේ සද්ධර්මයේ කතා කරන මහත්තුරු නෝනවරු හාමුදුරුවරු මේ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මහා සිව්වනක් පිරිසක් ඉන්නවා. දැන් දාස් ගානක් ඉන්නවා. ඒ අයව ඇවිල්ලා මුණ ගැහෙන්න. ඔබට කාගෙන් හරි ආරංචියක් ආවොත් එහෙම ඔබගේ පවුලේ කෙනෙකුට මොන හරි මේ ලොකු හිත වේදනාවක් ඉන්නේ කියලා ඒ කෙනාව යොමු කරවන්න. ඔය ආරාමයක් ඉස්සරහට හැදෙනවනේ. ඒ ආරාමෙට යොමු කරවන්න. ඇඩ්‍රස් එක දීලා කියන්නේ ඒ ආරාමෙට ගිහිල්ලා මුණ ගැහෙන්න ඒක ඉන්න මහත්තුරුන්ගේ කියලා. මාසයක් දෙකක් යනකොට ඒක ඉන්න හාමුදුරු කෙනෙක් වෙලා ඉඳි ඒ උත්තමයා. නැත්තම් අපරාධේ නේද පින්වතුනි අර පීල්ලට දෙල්ල තියන්න ගිහිල්ලා. මොන අපරාධයක්ද බලන්න. මනුස්ස ජීවිතයක්නේ. දැන් ඒ මනුස්ස ජීවිතේ එහෙම ගියාට කමක් නැහැ කියමුකෝ. ඒ මනුස්ස ජීවිතේ එහෙම ගියයි කියන්නේ දැන් හරක් කී දෙනෙක් ආයි උපදින්න ඕනේද? ඔබ කී හරක් කී දෙනෙක්ගේ මරණය දකින්න වෙනවද ඔබට? එළුව කී දෙනෙක්ගේ බල්ලෝ කී දෙනෙක්ගේ මරණය දකින්නද ඔබ යන්නේ ඔය? එක්කෙනෙක්ව නිදහස් කළා නම් එක්කෙනෙක් සෝදාපන්න වුණා නම් පින්වතුනි හරක් ලක්ෂ ගානක් නිදහස්. ආයි හරක් ලක්ෂ ගානක් දකින්න හම් වෙන්නේ නැහැ ඔබට. ආයි යන එක්කෙනෙක් කරන් නිදහස් කරනවා. හරක් ලක්ෂ ගානක් නිදහස් වෙනවා. නැත්තම් පින්වතුනි කී දහහක් දුක් විඳිනවද? මේ එක සත්වයක් නිසා ඔබ මේ අත්දැමේදී නිවන් දකින්නේ නැහැ කියන එක තුල පින්වතුනි සත්වය කී දහහක් දුක් විඳිනවද ඉස්සරහට? ඔබ කියන සත්වයා නැත්තම් මේ සිත් පරම්පරාවේ විවිධාකාර සිරුරු දරාගෙන ඉස්සරහට යන වැඩපිළිවෙල ඊළඟට ඔබ නිසා අනතුරු වෙන අය ඒ සිත් පරම්පරාවට නැගෙන එක එක ආකාරයේ සිතුවිලිනිකා නිසා අනතුරු කරගන්න පිරිස් කී දහහකට නම් පින්වතුනි මේ අවස්ථාව උදා වෙනවද? ඒක නිසා මේවා තව හිතන්න. ඔබ ඔය රමණේ කරන දෙයක් මෙතන නැහැ. මෙතන තියෙන එකම එක දෙයයි මේ ඒ මොහොතේදී සිත් ඇති වෙලා ඒවා විඳිලා යනවා. ඕවා මතක තියන් ඉඳලා මං වින්දා කිය කිය මේ යන මෝඩ ගමනක් මේ තියෙන්නේ. මේක අවබෝධ වෙච්ච ගමන් පිඟුතුනි මේක අත අරිනවා. අත අරින්න දෙයක් නැහැ. අවබෝධ වෙනවා කියන්නේ මොකද්ද? අත ඇරෙනවා. ඉතින් ඒක යහන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා පිඟුතුනි මේ අහිංසක මනුස්ස ජීවිත නිකරුණේ විනාශ වෙන්න දෙන්න එපා. ඒක නිසා ඔබ දැන් ධර්මයේ දන්නවා. ඒක නිසා පිංගුතුනි කවුරුම හරි කෙනෙකුට මානසික පීඩාවකාරී තත්ත්වයක් ඇදියලා තියෙනවන ඉදිරියේදී ඔය හැදෙන ආරාමයට යොමු කරන්න. කාට හරි ලංකාද්වීපේ ඉන්න කෙනෙකුට ඉතින් මේ වෙලේ මේ රටවල ඉන්නාට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒවට යොමු කරවන්න. එතකොට එතන ඉන්න පිරිස් පිංගතුනේ එතන ඉන්න යතිවරයන් වහන්සේලා ඒ පිරිසට උදව් කරයි. ඒ පිරිසට පිහිට වෙයි. එතකොට ඒ පිරිස නිවන් දකින්න වැඩ පිළිවෙල සකස් කරගනි. දැන් බලන්න දැන් ඒ අතරතුර දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවලු මේ මේ සතිය ඇතුලේ ආපු ප්‍රශ්නයක්. සිය දිවි හානි කරගත්ත කෙනෙකුට මොන වගේ පිනක් කරලාද පින් දෙන්න ඕනේ කියලා. ඔන්න බලන්න උදා වෙලා තියෙන தත්තේ. දැන් පරක්කුයි. පින් දෙන එක හොඳයි. මම කියන්නේ දැන් මේ දැන් ඔය අහපු ප්‍රශ්නෙත් එක්කම ඔබට හිතෙන්න ඕනේ දේ මොකද්ද? අනේ මේක සිය දිවි නසා ගන්න කලින් වුණා නම් සත්‍යය කී දහහක් නිදහස් වෙනවද? මෙතන වැරද්ද කාගේද? අපි ඔක්කොගෙම. ඇයි? ඒ සිය දිවි නසාගත්ත ඒ දරුවගේ හෝ ඒ කවුරු හරි ඒ සත්වයාගේ ඒ චිත්ත සන්තානයට මේ ධර්මයේ ගියේ නෑ නේද? දැන් ඔබට මොනෝම හරි දෙයක් වුණොත් මට කියන්න මෙතන ඉන්න අය සහ මේ ධර්මයේ ශ්‍රවණය කරන නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන අය කියන්න කවුරු මැරුණොත්ද මොනව නැති වුණොත්ද ඔබ සියදිවි නසාගන්නේ? එහෙම අවස්ථාවක් තියනවද? ශාස්ත්‍රුන් වහන්සේ මොන තරම් ඔබට විහිට වෙලා තියනද කියලා හිතලා බලන්න. මගේ නම් පින්වතුනි මේ මේ තුන් ලෝකේ කිසිම జగතෙක් නැහැ. ඒ කෙනාගේ වියෝවීමෙන් මගේ සියදිවි නැසෙන්න. මගේ සියදිවි නැසෙන්න එකම එක හේතුවක් තියෙනවා. ඒ තමයි මට නිවන් දකින්න බැරි වෙන්න. නිවන් දැක ගන්න බැරි වෙන මට්ටමේ දරුණු අසනීපයක් හැදුනොත් මේ කුණු කයට එතනින් එහාට මාර්ගය වඩන්න බැරි නම් මට නම් පින්වතුනි එකම එක දවසක්වත් තවදුරටත් ජීවත් වෙලා වැඩක් නැහැ. එහෙනම් මේ පැවිද්දට යන්නේ ජීවත් වෙන්නද? රමණේ කරන් ඉන්නද? නෑ නෑ නෑ. නිවන් දකින්න. එහෙනම් නිවන් දකින්න යන ගමනේදී පින්වතුනි නිවන් දකින්න බැරි වුණොත් මොකද කරන්නේ? ඒ කියන්නේ නිවන් දැකගෙන යන ගමනේදී ශරීරයට හැදෙන ලොකු ලෙඩක් අපි දමුකෝ දරුණු ඔලුව කැක්කමක් හැදෙනවා කොච්චර කළා සනීප කරන්න බෑ. ඒ ඔලුව කැක්කුම නිසා මාර්ගය වඩාගෙන යන්නත් බෑ. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් විවිධාකාරයෙන් බේත් බිබී ඉන්නද? ඈ? එහෙම නැත්නම් ඔය ගෙවන මේ ස්පිරිතාලේක ඔය ආරාමෙන් එක කෑල්ලක් විකුණලා ඈ ඒකෙන් ලැබෙන සල්ලි වලින් එහෙම ඉන්නද? නෑ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? මට මං කියන්නේ මේ අනිත් අය ගැන නෙමෙයි, මම මේ කියන්නේ මං ගැන. එහෙනම් මට කරන්න තියෙන එකම එක දෙය ඒ තමයි. මොකද්ද? මේ කයත් එක්ක මේක කරගන්න බෑ. එහෙනම් ඉතින් මේ කයින් නිදහස් වෙන්න වෙනවා. එහෙනම් පිටින් පැවිද්දට යනවා කියන්නේ ඔන්න ඕකක්. මේවා හොඳට තේරුම් අරගන්න ඕනේ. මම මේ දැන් පැවිද්දට යනවා කියන්නේ මේ මේ මේ මැරෙනවා කියලාද කිව්වේ? පැවිද්දට යනවා කියන්නේ මේ මේ තිය දිනස ගන්නවා කියලාද කිව්වේ? මෝඩ වෙන්නේ නැහැ නේ කවුරුත්. අවබෝධයක් ගන්නව නේද මේ කියන්නේ මොනවද කියලා? හැබැයි පින්වතුනි වෙනනම් කිසිම හේතුවක් නැහැ සියදිවි නසාගන්න. එන ඔබට තියෙනවද මොන හරි හේතුවක්? ඔබගේ කවුරු මැරුණොත් ඔබ සියදිවි නසාගන්න. වෙන්න හේතුවක් නැහැ. මොකද ඒ මට්ටමට ඔබට ශාස්ත්‍රුන් වහන්සේ පිහිට වෙලා තියෙනවා. මම එහෙම විශ්වාස කරනවා. මොකද මේ නිතර නිතර දකින මූණු ටිකක් හින්දා. තමන්ගේ බිරිඳයි අම්මයි තාත්තයි දරුවෝ තුන්දෙනයි ඔක්කොම මැරුණොත් සියදිවි නසා ගනීද ඔබ? නෑ, ඒක පැන්නා. එහෙනම් ඔබ හැල්මේ කොහෙද නවතින්නේ? ආරාමේ. හැල්මේ නවතින්නේ ආරාමේ. කියන්න තියෙන්නේ මොකද්ද? අනේ ස්වාමීනි, මාව ඉක්මනට වැඩි කරන්නේ නැයි. මගේ උන් ටික ඔක්කොම මැරුණා, මාත් මැරෙයිද දන්නේ. ඔන්න ඔච්චරයි. එහෙනම් පිංගුතුනි ශාස්ත්‍රුන් වහන්සේ ඒ මට්ටමට ඔබට පිහිට වෙලා තියෙනව නේද? ඉතින් ඔය පිහිට අර අහිංසක දරුවට මේ මැරෙන්න කලින් ලබලා දුන්නා නම් ඔය කවුරු හරි කියනවා සත්වයාට. ඒ සත්වයාත් ඔය දිවි තොර කරගන්නේ නැහෙනි. දැන් මොකද වෙලා තියෙන්නේ ඉතින්? සාමාන්‍යයෙන් පිංගුතුනි සියදිවි නසා ගන්න කෙනෙක් කේන්ති සහිතවයි සියදිවි නසා ගන්නෙ. ඒක තමයි ස්වභාවය. කේන්ති ගිහිල්ලයි සියදිවි නසා ගන්නෙ. තමන් කෙරේ හෝ තව කෙනෙක් කෙරේ ක්‍රෝධයෙන් වෛරයෙන් පසු වෙලා තමයි සීදු විනාශා ගන්න. ආන් ඒ වුණාම 90%කටම වෙන දේ මං කියන්න. ඔය පෙම්වතුන් ගෙදරින් මේ සම්බන්ධෙට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඔය ඉතින් විවිධාකාරයේ මේ පොත් ලියන අපේ මහත්තුරු නෝනවරු ඉන්නවා. ඒ මහත්තුරු නෝනවරුන්ටත් ඕනේ මොකද්ද? කීයක් හරි ගතමනාවක් හොයාගන්න. ඒක නිසා මොකද කරන්නේ? පුළුවන් තරම් අර කාල කන්ණි ධම්ම කාල කන්ණි අරමුණු අර හිතවලට ඇතුල් කරනවා. ඉතින් ඔය කොහේ හරි රස්සාවක් කරලා කීයක් හරි හොයාගෙන කන ඉදින් වැඩපිළිවෙලක ඉන්න. ගැඹුරට යම් දෙයක් ගැන හිතන්න බැරි. අර අහිංසක තරුණ ජීවිත මොකද කරන්නේ? අර පොත් අරගෙන කියවනෝ. අර චිත්‍රපටි බලනෝ. ඒ ඔක්කොම බල්ල ඉවර වෙලා පින්වතුනි එතකොට ඒ අයගේ අර ධම්ම ලෝකේ ධම්ම ලෝක තියෙනවනේ. ඒ ධම්ම ලෝකය එක තැනකට සාන්ද්‍රගත වෙනවා. එතකොට අර අරමුණ කියලා එකක් මම ඔබට කියලා දුන්නා ගිය සතියේ. අරමුණ කියලා කියන්නේ අරයක් මුණක් කරන වෙලාව තමයි අරමුණ කියලා කියන්නේ. අරයක් කියලා කියන්නේ විශාල ප්‍රදේශයක්. එතකොට මොකද වෙන්නේ? ඒ අයගේ අරය අර පොත්වල තිබිච්ච අර බොළඳ කතාවලට ගොඩාක් දුරට සීමා වෙනවා. ඒක නිසා පිංගතනි ඒ අයගේ මනට එන ධම්ම ගොඩාක් දුරට සිද්ධ වෙන්නේ අර අර අර අරයෙන් තමයි එන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? ප්‍රශ්නයක් ආපු ගමන් අරක තමයි ටච් කරන්නේ. එතනින් තමයි අරමුණක් ගන්නෙ. ඒ ගන්නකොටම මොකක්ද එන්නේ? ආ සුදු රෝස පොතේ තිබුණා. පෙම්වතිය දාලා ගිය පෙම්වතා මොකද කරන්නේ? ඇඬු කඳුලෙන් නැත්තම් ලේවලින් ලියුමක් ලියනවා කෙල්ලට. ඔන්න ඕවා තමයි අරව ඇදීන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ අවස්ථාවවලදී ටක් ගාලා අරව තමයි ඇදිලා ඉන්නේ. ඔය අවස්ථාවට ඇදිලෙයිද? යද නිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියලා එහෙම වැදිලෙයිද? නෑ, ඒවා තියෙන්නේ අර අරය කියන පරාසෙන් ගොඩක් එළියේ. මේ ජීවිතේ යථාර්ථය දාලා බලන්න ජීවිතවලට වින්ද. ධර්මයේ අසුරු කරන්නේ නැති හිතක ස්වභාවය ඔය. දැන් මොකද වෙන්නේ? අර හැදෙන සංකාර වලට හේතු වෙන්නේ මොනවද? අර පේන මේ තෙක්මානේ තර තියෙන සාන්ද්‍රගත වෙච්ච තැන තියෙන අරය. ඒ අරයෙන් තමයි මුණ වෙවි ධම්ම ඇදිලා එන්නේ. අර මුණු හැදිලා එන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒව තමයි පිංගුතුනි අර හිත් පරම්පරාවෙන් අර ශරීරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙමත් කළා බැරි තැන අර පොතේ කියනවා මොකද්ද? ඉතින් ලස්සන්ට කියනවා ඉතින්. උඩ රට මැණිකේ වේගෙන් දිවෙගෙන ආවේ. අර පුද්ගලයා අතන්ට ගියේ ආදිවාසෙන් අර ලස්සන සාහිත්‍යව කියලා තියෙන එක මොකද කරන්නේ? දැන් ඉතින් මට ඉතුරු වෙලා තියෙන්නේ ඔච්චරයි කියලා ඒක ගිහිල්ලා බෙල්ල තියනවා. එහෙම නැත්නම් අර කඳු පර්වතයක් මුදුනට යනවා දෙන්නත් එක්ක. ගිහිල්ලා අපිට මේ ආත්මවේදී මේක කරන්න දෙන්නේ නැහනේ. අපි ඊළඟ කේදී මේක කරගමු කියලා මොකද කරන්නේ? අත් දෙකත් හයියෙන් අල්ලගෙන අර කන්දෙන් පල්ලෙහාට පයින්නවා. නිකමට හිතලා බලන්න පිංගුතුනි, එහෙම මේ මනුස්ස ජීවිත දෙකක් අපිට ඕවා ගානෙන් තමයි හම්බ වෙන්නේ. අපිට ඒවා ගානක් ගණනක් දෙන්නෙක් පැනලා. එතන අපේ ඔළුවට එන්නේ මොකද? ආ දෙන්නෙක් පැනලා. පිංගුතුනි මහ වටින මනුස්ස ජීවිත දෙකක්. ඇයි මනුස්ස ජීවිත දෙක වටින්නේ? මොකක් හින්දාද? නිවන් දකින්න පුළුවන් ඉඳ මිසක් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් හින්ද නෙමෙයි. ඔන්න හොඳට ඔළුවට ගන්න. ඇයි? ඒව වුණත් මැරෙනවනේ. ඒලා නොමැරෙන තැනින් ගැලවෙන්න පුළුවන් කමක් තිබුණා නේද යාට? නොමැරි ඉන්න පුළුවන් කමක් තිබිච්ච දෙකක් මැරුණා. අන්න අපරාධේ. අන්න ඒක නිසායි අපරාධේ. ඒ මට්ටමට යනකම් හිත බොළඳ වෙන්න. එහෙනම් ධර්මයේ එක බිඳු මාත්‍රයක් ඉඳා වැහලා නැහැ නේද? දැන් මොකද වෙන්නේ බලන්න. ඒ දෙන්න උඩට ගිහිල්ලා දැන් අප්‍රමාණ වෛරයක් හට ගන්නවා. ඒ දෙන්නට කවුරු ගැනද? ලෝක සත්‍යය ගැන. ඇයි මට මේ අවස්ථාව අපිට දුන්නේ නැත්තේ? ඊට පස්සේ උන් හිතා ගන්නවා මේකෙන් පස්සේ අපිට එකට ඉන්න පුළුවන් කියලා. ඒ මට්ටමටවත් ධර්මයේ கிඳා බහැලා නැහැ. එහෙම හිතලා දෙන්නත් එක්ක පයින්නවා. ඔය පයින්නකොට පිංගදෙනි ඉස්සෙල්ලම ගිහිල්ලා වදිනවා මොකක් හරි ගලක. අතක් කඩලා යනවා. තාම මැරුණද? නෑ දැන් අධික වේදනා. දැන් අර අද් දෙක ගැලවිලා වීසි වෙලා ඉවරයි. හිතින් හැබැයි අද් දෙක තාම අල්ලගෙන. සමහර මේ අද් දෙක මැද්දට තමයි ගැලීම ගලක් අහුවෙන්නේ. අද් දෙක කඩලා වීසි වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා වදිනවා තව ගහක. බෙල්ල කඩලා යනවා. තාම පණ තියෙනවා. ආයි වැටෙනවා. වැටලා ඉවරලා ඔළුව වදිනා චොප්ප වෙලා යන ඔළුව. ඔය මොහොත යනකනුත් අර අර පුද්ගලයාට පණ තියෙනවා. අර ගෑනු කෙනා එනත් ඒ විදිහම බැල්ල චොප්ප වෙලා යනවා. දැන් පිංගුදෙනි කඳවල් දෙක චොප්ප වුණා. අරුන් දෙන්න දැන් ගන්ධබ්බයෝ දෙන්න හැදුනා. හැදිලා හැබැයි ඔය ගන්ධබ්බයෝ දෙන්නට වෙන ප්‍රශ්නේ තමයි පිංගුදෙනි. ඔබට යම් දවසක සමාධිගත වෙච්ච දවසක මේවා බලන්න. හැබැයි මේවා බලන්න සමාධිගත වෙන්න එපා. මේවා බලන්න නෙමෙයි සමාධිගත වෙන්නේ නිවන් දකින්න. හැබැයි යම් දවසක මේ නිවන් දකින්න වැඩපිළිවෙලේදී ඒ අවස්ථාවක් උදා වුණොත් මේවා ඔබට දකින්න හම්බ වෙයි. අරමුණු කළාට පස්සේ පේන්න ගනී ඒවා. වෙන්නේ මොකද්ද? පිංගුතුනි අර ගන්ධබ්බයෝ දෙන්න ඊට පස්සේ දන්නේ නැහැ මැරුණා කියලා. අනේ අපි පැන්නට මැරුන්නේ නැහනේ. මේ ලෝක සත්‍යය අපිට ඉන්න දෙන්නේ නැහැ යන්නේ. යන් අපි උඩට ගිහිල්ලා පනිමු. දැන් මොකද කරන්නේ? අරුන් දෙන්න අර කන්ද නැගගෙන ආයේ උඩට ගිහිල්ලා ආයි පයින්නෝ. ආයි පැන්නහම පිංගුතුනි අර ජාතියම මහා වේදනාවක් විඳගෙන ජොග්ගාල වැටෙනවා. අර වේදනා ටික ඔක්කොම උන්ට දැනෙනවා. අතපය නැහැ තමයි. නමුත් ඒ වේදනාව ඔක්කොම දැනෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මැරුන්නේ නැහෙනේ. ආයියන් ගිහිල්ලා පනිමු. පිංගුතුනි ඔය අද්දවෙන් නිදහස් වෙනකම් උන් කරන්නේ ඔතනින් උඩින් ඉඳලා පල්ලෙහාට පයින් එක. ඔබ අහලා නැද්ද එල්ලිලා මැරිච්ච ගෙවල් වල මිනිස්සු බය වෙනවා කියලා හරියට එල්ලිලා මැරිලා ඉන්නව පේනව වගේ කියලා. ඇයි ඒ? අර මැරිච්ච එකා එල්ලෙනවා. තප්පරයක් නැහැ එල්ලෙනවා. එල්ලිලා දඟල ඉඳලා ආයි මැරෙනවා. ආයි මැරුණා මෙතන අයියෝ මං එල්ලුනට මැරුන්නේ නැහනේ. ඇයි දැන් තමන් ඉන්න බව තමන්ට දැනෙනවනේ. ඒ කියන්නේ මැරිලා නැහනේ එහෙනම්. දැන් මොකද කරන්නේ ආයි? ආයි දාගන්නවා බෙල්ල. කර්මාණු රූපියෝ පිඟුතුනේ අර තොණ්ඩුවේම මැවිලා එනවා. ඒ මහා ක්‍රෝධයෙන් ඉන්නේ මැරුනේ. ආයි බෙල්ලට දාගෙන ආයි දඟලන අර වේදනාව ඔක්කොම දැනනවා. නිරිසත්වයට වේදනාව දැනෙන්නේ. ඒ නිරිසත්වයට වේදනාව දැනනවා වගේ අර කර්මණු රූපිය පිංගුතුනේ මේ දේවල් සකස් වෙලා ඒකත් මැරෙ. ඉතින් හිතලා බලන්න. ඔය අද්දවෙන් නිදහස් වෙනකම් අරක එල්ලි මැරෙනවා. තව එකේ කෝච්චියට බෙල්ල තියෙනවා. ඒ බෙල්ල තියෙනවා ඊළ ආයි කර්මණු රූපිය කෝච්චිය එනවා. ආයි උඩරට මැනිකේ නියම උඩරට මැනිකේ එන්න ඕනේ නැහැ. කර්මණු රූපිය හැදිලෙන් උඩරට මැනිකේ එනවා. එතකොට මොකද වෙන්නේ? අරක ආයි තියෙනවා බෙල්ල. ඒ බෙල්ල කැපිලා යන වෙලාවේදී ආපු වේදනා ටික ඔක්කොම දැනෙනවා. අර ක්‍රෝධයත් නතර වෙන්නේ නැහැ. අර තරහින්ම ඒ ආයි තියෙනවා බෙල්ල. මේ ලෝක සත්‍යය උඹලා මට අපා මට මේවා කළා මට තවදුරටත් මේක කරගෙන යන්න දුන්නේ නැහැ කියලා ආයි තියෙනවා බෙල්ල. ආයි මතක් කළා ආයි තියෙනවා බෙල්ල. ඔන්න ඔය ආකාරයට පිංගුතුනි ඔය අත්බැවෙන් චුත වෙනකම් මේක හොච්චියට බෙල්ල තියෙනවා. මේ ලෝකෙද ඔබට ඔය සාරයි කියලා ඔය අල්ලගෙන ඉන්නේ. දන්නේ නැති නිසා නේද? දන්නවනම් කී දවසක් ඔබට මේ ලෝකේ ඉන්න ඕනේද? ඉතින් මේව තේරුම් ගන්න පිංගුතුනි. මගෙන් ඕනේ නැහැ. ඔය සාත්තර කියන නෝන කෙනෙක්ගෙන් මහත්ෙක්ගෙන් අහලා බලන්න. පිච්චිච්ච කෙනෙක්. ඒ කියන්නේ අර මේ ඇඟට ඇසිඩ් හලාගෙන හරි ගිනි තියාගෙන හරි මැරිච්ච කෙනෙක්. ඇඟට ආවේශ වුණොත් එහෙම දැවිල්ලයි කියලා කෑ ගහන්න නැද්ද කියලා හැමතිස්සෙම අපෙන් ඕනේ නැහැ. ඒ පිළිබඳ අත්දැකීම් තියෙන එහෙමත් පිරිසක් ඉන්නවනේ ලෝකේ. ඒ අයගෙන් අහලා බලන්න. හැම මොහොතකම පිංගුතුනි දැවිල්ලයි කී කී කෑ ගහ ඉන්නේ. ඒ කෙනෙක් ඇඟකට එහෙම ආවොත් හරි අමාරුයි ඒ ආපු පුද්ගලයාට පවා. කවුරු කෙනෙක් අපි හිතමු මේ ගෙදර ඉන්න ගෑල් ළමයෙකුට වැහෙනවා මේ පෙරේතෙක්. ඒ පෙරේතයා වැහුනේ මොකද? ඒ පෙරේතයා මැරලා තියෙන ගිනි තියාගෙන. ඒ පෙරේතයා වැහුනට පස්සේ අර ගෑන් ළමයා දඟලනවා පුදුමාකාර විදිහට. ඇයි ඒ? අර වේදනාව මොහොතින් මොහොත දැනෙනවා. මේ දැන් ඉතුරු වෙලා තියෙන පිංගුතුනි පින් ටිකක් දෙන්න තමයි. ඉතින් වෙන මොනව කරන්නේද? හැබැයි ඉතින් මම ඔබගෙන් ඉල්ලන්නේ මේකයි. පින් දෙමු. ඒකේ ප්‍රශ්නයක් නැහැ. පින් දෙන්න කලින් දෙන්න පුළුවන් එකක් තිබුණා. ඒක ඔබ දුන්නේ නැහැ. දැන් ඔබ පින් දෙන්න හොයනවා. පින් දෙමු ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වැරද්ද ආයි වෙන්න දෙන්න එපා ඔබ අතින්. සද්ධර්මයේ තියෙනවා පින්වදින ඕනේ අඟුලි මාලයක්ව. දමණය කරන්න පුළුවන් සද්ධර්මයේ තියෙනවා. අඟුලි මාල්ලත් එක්ක අපි තරහ නැහැ. අපිට දොස් කියන අය ඕනේ තරම් ඇති. ඒ කිසිම කෙනෙක් එක්ක අපි තරහ නැහැ. කුණුහරපෙන් බණී අපිට සමහර වෙලාවට. ඒත් ඊළඟ මොහොතේ ධර්මයේ අහනවා නම් බොහෝම අනුකම්පාවෙන් ඒ ධර්මයේ කියලා දෙනවා. මම මට එදා කුණුහරපෙන් බැන්න ආයි නම් උඹට බණ කියන්නේ නැහැ කියලා හිතන්නේ නැහැ කවදාවත්. ඒක නිසා පිංගුතුනි මේ සතර අපායික සත්වයේ හැරෙන්න. මනුස්ස දේව බ්‍රහ්ම ඕනේ කෙනෙක්ව අල්ලගෙන එන්න. ඕනේ කෙනෙකුට මහා හිත් වේදනාවක් දැනුනොත් පිංගුතුනි ඒ කෙනාට මේ ධර්මය කියලා දෙන්න. ඔබට ඒක තේරෙන්නේ නැත්තම් හැබැයි මේකයි. මේ බොරුවට අඬා වැළපෙන අයට නෙමෙයි. මම මේ කියන්නේ සීදුවිලස ගන්න යන අයට. නැත්තම් එහෙනම් අම්ම මැරිච්ච ගමන් පොලි මේ. බොරුවට අඬා වැළපෙන අයට නෙමෙයි. මානසිකව දරා ගන්න බැරුව. අර කන්ට්‍රෝල් එකක් නැතුව යන්නේ, බැලන්ස් එක නැතුව යනවා කියලා කියන්නේ මනසේ. එතකොටනේ ඔය ගිහිල්ලා ඔය විකාර කරගන්නේ. අරන් එන්න. එතකොට පුළුවන් බැලන්ස් එකට දාන්න. ඒ ජීවිත විනාශ වෙන්න දෙන්න එපා. ඉතින් පින්වුතුනි මේකයි. දැන් ඔය දැන් අපි ඔය ගොඩක් කට්ටියට කතා කළාම මේගොල්ලෝ කියන අපිට ඉතින් මේ ධර්මයේ මුලින් ඇහුන්නේ නැහනේ. හරි, දැන් ඇහෙනවනේ. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් දෙන්න පුළුවන් තරම් දැන් තමන්ගේ දරුවන්ට දෙන්න. තමන්ගේ දරුවට ඔය ඉරණම කවද උදා වේවිද කියලා දන්නේ නැහැ. ඔබ අහලා නැද්ද පින්වතුනි ඉංජිනේරු මහත්තුරු එල්ලීලා මැරිලා තියෙනව? මම මේ ප්‍රොෆෙසර්ස්ලා එල්ලීලා මැරිලා තියෙනව අහලා නැද්ද? ඕනේ තරම්. එහෙනම් ඇයි එල්ලීලා මැරුනේ? කකුලක් ගැදිච්ච හින්දාද? නෑ, මහා හිත වේදනාවක් ඇවිල්ලා. හිත වේදනාවක් ඇවිල්ලා එල්ලීලා මැරුනේ. ඒ හිත වේදනාවට මේ තියෙනවා දැන්. ඉස්සරහ තිබුණා. ප්‍රචලිත වෙලා තිබුණේ. දැන් මේ තියෙනවා පිංගතුනි. මෙතන ඉන්න දොස්තරලා ඕනේ තරම් ඒ හිත වේදනාවට බේත් දෙන්න පුළුවන්. ලෝකේ වටේ ඉන්න ඕනේ තරම් දොස්තරලා දැන් මේ හිත වේදනාවට බේත් දෙන්න පුළුවන් අය. ඒක නිසා පිංගතුනි පුළුවන් තරම් ඒ අයට මේක දෙන්න. පුළුවන් තරම් තමන්ගේ දරුවන්ට මේවා දෙන්න. ධර්මයේ පුළුවන් තරම් කියලා දෙන්න. එතකොට පිංගතුනි ඒ අය කවදාකවත් ඒ පැත්තට යොමු වෙන්නේ නැහැ. ගැළවිල්ලක් තියෙන බව දන්නවා. ඒකට ආගම් ප්‍රශ්නයක් නැහැ. ඕනේ කෙනෙකුට පිංගතුනි මේ ධර්මයේ දීලා තියන්න. අවස්ථාව ආපු ගමන් ඒ අය ඒක තෝරගනි. තෝරගෙන ඉවරලා ඒ අය තමන් ඒ කටයුතු ඒ විදිහට කරගනි. ඒ වගේම පිංගතුනි තවත් තියෙනවා කාරණාවක් කියන්න. දැන් මේ පැවිද්ද සඳහා නන් දීලා තියෙන අපේ පින්වතුන් ඒව අපි දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක යෙදিলা තියෙනවා. ඒ හැම කෙනෙකුටම ලියාපදිංචි අංකයක් දීලා තියෙනවා. ඒ ලියාපදිංචි අංකේ මේ වෙනකොට නොලැබිච්ච අය කවුරු හරි ඉන්නවනම් අපේ මහත්තුරුන් අමතන්න. කවුරු හරි ලංකාවේ හරි මෙහෙ හරි ඉන්න අපේ මහත්තුරුන් අමතන්න. ඒ ලියාපදිංචි අංකේ මේ වෙනකොට නොලැබිච්ච අය ඉන්නවනම් මේක මේ ධර්මයේ ඇහෙන තෙක් මාන්නේ ඉන්න ඕනෙම කෙනෙක් තමන්ගේ මිතුරෙක් මේ පැවිද්ද සඳහා යනවා කියලා දන්නවනම් ඒ කෙනාගෙන් පොඩ්ඩක් අහන්න ඔබට ඒ අංකය ලැබුණාද කියලා. ලැබිලා නැත්නම් ඒ කෙනාව යොමු කරවන්න පිංගුතුනි ඒ අංකය ලබා ගැනීම සඳහා. අපි එහෙම කරන්නේ පිංගුතුනි මේ තවදුරටත් මේක මේ ලොකු වැඩපිළිවෙලක් මේ කරන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් මේ වැඩපිළිවෙල මේ පහසු කර ගැනීම උදෙසා තමයි අපි මේ විදිහට කටයුතු කරගෙන යන්නේ. පුළුවන් තරම් තෝරලා බේරලා ඒ අයට අවශ්‍ය අවවාද අනුශාසනා කරන්න මේ වැඩපිළිවෙල කරන්නේ. ඒක නිසා ඒකට අනුගත වෙලා ඉන්න හැම කෙනෙක්ම ඒ සඳහා ඒක ඒ අංකේ ලබා ගැනීමට කටයුතු කරන්න, අනිත් අයත් පුළුවන් තරමින් ඒකට උදව් උපකාර කරන්න. ඒ වගේම පිංගුදුනේ තමන්ගේ ගම් දනව්වල මේ සද්ධර්මය ශ්‍රවණය කළා කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් පැවිදි වෙන්න. හැබැයි මේ ධර්මයේ ශ්‍රවණය කරලා පැවිදි වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ආන්ගේ පිංගුතුංග මේ මහත්තුරුන්ට යොමු කරවන්න. එතකොට එයාට ඒ සාහනේ ලබලා දෙන්න වැඩ පිළිවෙල කරන්න පුළුවන්. තමන්ට තියෙන ඒ ගැන සම්බන්ධව කතා කරලා ඒ වගේම පිංගුතුනි අපේ මහත්තුරු කීප දෙනෙක් මාත් එක්ක මේට කලින් උත් මේ සම්බන්ධව කතා කළා. ඒ තමයි මේ ලංකාද්වීපයේ ඉන්න ඉගෙනගත් තරුණයන්ට මේ සද්ධර්මය දීමේ වැඩපිළිවෙල. ඉගෙනගත් තරුණ තරුණියන්ට විශේෂයෙන්ම ඉගෙනගත් තරුණ තරුණියන්ට කියලා ඉතින් කිව්වා. මොකද මේ සද්ධර්මය හොඳට තේරෙයි කියලා හිතලා ඒ මහත්තුරු එහෙම ඉල්ලීමක් කළා. මං හිතන්නේ ඒ ඉල්ලීම ටික ටික මල්පල ගැලවෙන්න යන්නේ. ඒ තමයි ලංකාවේ විශ්වවිද්‍යාලයකින් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාල සම්බන්ධ මහත්මයෙක් හෝ මහත්මියක් ඉල්ලීමක් කරලා තියෙනවා දේශනාවක් ඒ තරුණ තරුණියන්ට ලබා දෙන වැඩපිළිවෙලක් කරලා දෙන්න කියලා. ඉතින් බිංගුදින එන්නේ ඒක කිව්වහම මතක් වුණේ ඔබට හැකියාවක් තියෙනවා නම් ඒ ලංකාද්වීපයේ ඉගෙනගත් තරුණ තරුණියන්ව ඒ සම්බන්ධකමක් ඒ සම්බන්ධ කරගෙන මේ වැඩපිළිවෙල කරන්න. මම ලංකාවේ ඉන්න කාල වකවානුව තුල ඒව ඔබට පුළුවන් අපි මේ මහත්තුරුත් එක්ක කතා කරන්න. ඒවා ප්‍රතිදිය කීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ මම ලංකාවේ ඉන්න ඒ වකවානුව තුල පැය 24ම හරි දහම් දෙසන්න මම සූදානම්. ගිය පාර ලංකාවට ගිය වෙලාවේ පින්ගතුනි මාස එකහමාරක් හිටියා. මාස දෙක මාස එකහමාරකට පොඩ්ඩක් වැඩියෙන් හිටියා. බණ 45ක් කළා. එහෙන හැමදාම රාත්‍රියේ ධර්ම දේශනාවක්. සාත්‍රුන් වහන්සේ මට දීපු දේ මිල කරන්න බෑ පින්ගතුනි. ඒක නිසා මේ ලේ බින්දුවක් බින්දුවක් නැර සාත්‍රුන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න බොහොම ලෑස්තියෙන් ඉන්නේ. ඒක නිසා පින්ගතුනි ඔබට පුළුවන් ක්‍රමවේදයක් තියෙනවනම් ඕනෙම තැනක ඒ උගත් බුද්ධිමත් තිරසන මේ සද්ධර්මයේ කතා කරන්න. ඒව පුළුවන් විදියට සූදානම් කරන්න. ඔබට හැකියාවක් තියෙනවනම් ඒක මහා පිනක්. මොකද පින්වතුනි මේ හේතු වාසනා වන්තයෝ ඉන්නවා. ඒ අයව මේ එකතු කරගන්න මේ හදන්නේ. නිවන් දකින්න පාරමිතා පුරාගෙන ආපු 10000ක් උත්තමයෝ ඉන්න අරහත්ත්වේ පතා ආපු අය. ඒ අයව එකතු කරගන්න ඕනේ. කොහේ ඉන්නවද දන්නේ. ඉතින් කාලෙකදී එයි. සියලු දෙනා එන්න ඕනේ, එන්න નિયમિતයි. 10000ක් මහරහතන් වහන්සේලා වැඩ ඉන්න තැනක් වෙන්න ඕනේ. එහෙනම් ඒ උත්තමයෝ එන්න ඕනේ කොහේ හරි ඉඳලා. ඒවට අවශ්‍ය දේව තමයි සැකසුම් තමයි සකසන්න ඕනේ. ඒක නිසා පිංගුදෙනි ඔබට හැකියාවක් තියෙනවා නම් එහෙම ඔබට තියෙනවා නම් මොනවා හරි එයාට කතා කරන්න පහසුකම් සහ ඔබගේ අඳුරන පිරිස එහෙම ඉන්නවා නම් ඒ ආයතේ වැඩ පිළිවෙල කරන්න. මම සහ අපේ මේ පිරිස් සැදී පැහැදී ඉන්නවා. කරන්න පුළුවන් උපරිමයක් ඒ වෙනුවෙන් කරලා දෙන්න. හැබැයි මොහොතකටවත් හිතන්න එපා පිංගුදුනි මේ පිරිස් බලය ගොඩනගන්න හදනවා එහෙම කියලා. මොහොතකටවත් හිතන්න එපා එහෙම දෙයක්. මොකද හේතුව අපි මෙතනින් ගියාම තමයි ආපහු සැරයක් පිංගුදුනි ඔය තැන්වල ගිහිලා දේශනා කරනවා කියන ඒවා සිද්ධ වෙන්නේ බොහෝ කාලයක් ගියාට පස්සේ. ඔය ආරාමෙට ඇවිල්ලා නිවන් දකින්න ඉන්න පිරිස නැති වුණොත් එහෙම කවදා හරි අන්න එතකොට පිංගුදුනි ගමක් නියන් ගමක් ගානේ අපි ගිහිල්ලා ඒ ආයත සද්ධර්මයේ දේශනා කරනවා. එහෙම නැත්තම් පිංගුදුනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා මාර්ගඵල ලාභී වෙච්ච අපේ ගිහි මහත්තුරු නෝනවරු ඉන්නවා පිංගුදුනි මේ සද්ධර්මයේ කතා කරන. ඒ අය තමයි ගමක් නියන් ගමක් නැර ගිහිල්ලා ඒ සද්ධර්මයේ දේශනා කරන කටයුතු වල එදිලා ඉන්නේ. ඉතින් අපිත් ඒ தත්තෙට යන්න අවශ්‍ය තැනක් ආවොත් විතරයි අපි ඒ தත්තෙට යමු වෙන්නේ. එහෙම නැත්නම් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කළා නිවන් දකින්න ඕනේ කියලා අදිස්ථාන කරගෙන පැවිද්දට එන පිරිස් හික්මෝන වැඩ පිළිවෙලේ අපි යෙදිලා ඉන්නවා. ඉතින් ඒක නිසා මේ මහා කාලයක් නැහැ ඒකට. ඒක නිසා ඔය අපි තැනකට ගිහිල්ලා යම් ධර්මදේශනාවක් කරනවා නම් ආන් ඒ ධර්මදේශනාවක් කරන්න ඔබට සූදානම් කරවන්න පුළුවන් එහෙම දැනුමක්, ඒ කියන්නේ ඔබට එහෙම පිරිසක් ඉන්නවනම්. ඉතින් ඒ ගැන හැකියාවක් තියෙන පිරිස් ඒ ගැන ටිකක් උනන්දු වෙන්න. මොකද කරත් හිතන්න එපා අර මම කියපු කාරණාව, ඒ කියන්නේ මේ පිරිස් වැඩි කරගෙන මේ ගමන යන්න හදනවා කියලා එහෙම එකක් නැහැ. නිවන් දකින්න මේ හේතු වාසනාව තියෙන උත්තමයෙකුට නිවන් දකින්න අවස්ථාව සලසලා දෙන එක විතරයි අපි කරන්නේ. එතනින් එහාට මේ අපි පැවිදුණාට පස්සේ අපේ මේ ශිෂ්‍ය පරම්පරාවක් හදනවා එහෙම ඒව එහෙම නැහැ. ඔබට තියෙන කාගෙන් හරි උත්තමයෙක්ගෙන් පැවිද්ද අරගෙන ඉන්න, පැවිද්ද අරගෙන ආපු කෙනාට එතනින් එහාට ගුරුහරුකම් දෙන එක අපි කරනවා. කියලා නිවන් දකින්න වැඩ පිළිවෙල සකස් කරලා දෙනවා, උදව් කරනවා පුළුවන් තරම් ඒක කරගන්න, පීඩ වෙනවා ඔබට තියෙන්නේ කරගන්න. ඉතින් මේ ඔක්කොම හදලා දෙනවා පින්වතුනි. මේ අපේ පින්වතුන් ඉන්නවා දාන බාර අරගෙන. ඔබට දානේ දෙන්නත් ලෑස්ති. අපේ ඒක මහත්මයෙක් ඉන්නවා පාත්‍ර සිවුරු සියල්ල. දැන් පාත්‍ර හදමින් පවතිනවා මේ වෙනකොට. පින්වතුනි මේ පැවිදි වෙන්න යන ඉන්න පිරිස මේවා හොඳට හිතට ගන්න. ඒ මහත්මයා කියනවලු සාමාන්‍ය පාත්‍ර හදලා ඒවැ පාට ගානවා. පාට ගාලයි කළු කරන්නේ. එතකොට අර රස්නේ කෑම ඒකට දැම්මහම ඒ පාට දියවිවි මේ භික්ෂුන් වහන්සේලාගේ බඩට යනවා. ඒක නිසා එහෙම කරන්නේ නැතුව තවත් වියදම් කරලා තල තෙලෙන් කළු මද්දනවලු ඒ පාත්‍ර. ඔබ ගැන ඒ මට්ටමට හිතනවා නම් මේ ඉන්න උපාසක උපාසිකාවෝ මේ පැවිදි වෙන්න යන ඉන්න පිරිස මොනතරම් වාසනාවන්ත වෙන්න ඕනද? එහෙනම් ඔබට සිංහතුනි කරගන්න තියෙන දේ කොහොම හරි කරගන්න වේද මහන්තිය නොබලා. ඒකයි සිංහතුනි කියන්නේ මේ වැඩසටහනට අනුගත වෙලා ඉන්නවා නම් කවුරුම හරි කෙනෙක් සාදු නාදකින් හරි අපාගත වෙන්න හේතු නැහැ. මොකද නංගම් බලාගෙන නෙමෙයි මේවා කරන්නේ. ඒ මහත්තුරුන්ගේ නංගම් මංවත් දන්නේ නැත්තම් මුලින්ම කරන්නේ සාමාන්‍ය මුලින්ම කරන්නේ මොකද්ද? මට ඔය අර ඔතන ඉන්නේ ආව හම්බින් බැරිද? ඒ එහෙමනේ හදන්නේ මුලින් නේද? එහෙම කරන්නේ නැහැ. ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් පිඟුතුනි කවදාකවත් එහෙම කරන්න උත්සාහයක් නැහැ. උත්සාහය තියෙන්නේ මොකද්ද? නිවන් දැක ගන්න. අවස්ථාව ආපු ගමන් ඒ උත්මියොත් පැවිදි වෙලා නිවන් දකි. ඉතින් මම මේ ඔබට කියන්නේ පිංගුතුනි මෙන්න මේ වගේ මහා සේනාවක් මේ යුද්ධයට සූදානම් වෙනවා. ඉතින් ඔබට තියෙන්නේ ඔබගේ වැඩේ කරගන්න විතරයි. ඉතින් ඒවට අවශ්‍ය සියලු දේවල් අපි ඔබට කියනවානේ. ඒක ආය අහන්න දෙයක් නැහැනේ. ඒ අවශ්‍ය ධර්මකාරණා සියල්ල මතු කර කර දෙනවා. ඔබට තියෙන්නේ මේ ධර්මකාරණ අරගෙන වඩන්න විතරයි. එහෙනම් පිංගුතුනි ඔබගේ ජීවිතයට හැරෙන්න, ඔබට මේ ධර්ම මාර්ගයේ යන්න, ඒ ගැන අපි අප වෙනවා. ජීවිතයට අප වෙන්න බෑ. හැබැයි ඔබ එතනට ආවට පස්සේ එතන ඉඳලා මේ ධර්ම මාර්ගයේ වඩන්න උදව් කරනවා කියන එකට අපි අප වෙනවා. කවුරුත් ඔබව අනාථ වෙන්න ඉඩ අරින්නේ නෑ. දැන් ඉස්සරහට පින්වතුනි එතන මේ ඉංග්‍රීසියෙන් පවා ධර්ම දේශනා යනවා. මොකද සිංහල ටිකක් අමාරු දරුව එනවා පැවිදි වෙන්න. එතන ඒ ආයතන ඉංග්‍රීසියෙන් ධර්ම දේශනා කරනවා. එතන ඉන්න පින්වත් පිරිස්. ඇයි මේ රට රටවල වලින් මේ හොඳට ධර්මය අවබෝධ කරගෙන හොඳට ඉංග්‍රීසි දැනුමක් තියෙන පිරිස් ඒවට යන්නේ? තන එයාට පුළුවන් ඉංග්‍රීසියෙන් මේ සද්ධර්මයේ කතා කරන්න. හොඳට සිංහල දන්න කෙනෙකුට පිංගුතුනි ඉංග්‍රීසියෙන් දේශනා කරන්න පුළුවන්. මොකද වචනේට වචනේ මාරු කළා හරියන්නේ නැහැ. ඒ වචනේ හොඳ ආකාරවම තේරුම් කරන්න ඕනේ. අනිච්චතාවයේ තේරුම් කරන්න මම හිතන්නේ පැය භාගයක් විතර කතා කරන්න වෙයි. ඉංග්‍රීසියෙන් ඒක තේරුම් කළා දෙන්න. අන්න ඒ මට්ටමින් දේශනා කරන්න ඕනේ. එහෙනම් හොඳට සිංහල දන්න, හොඳට පද නිරුක්ති අවබෝධයක් තියෙන, ඒ නිරුක්ති කඩල ඉවර වෙලා ඒ නිරුක්තිය ඊට පස්සේ ඒ කොටසින් කොටස ඉංග්‍රීසියට පරිවර්තනය කරලා කිව්ව. ආන් ඒ ඉංග්‍රීසි අහන කෙනාට තේරෙනවා. ඒක නිසා බය වෙන්න එපා. ඔබගේ දරුවෝට එහෙම සිංහල තේරෙන්නේ නැති අය එහෙම ඉන්නවනම් අපි ඒකටත් වැඩපිළිවෙලක් සකස් කරගෙන එනවා ක්‍රමක්‍රමී. මොකද පින්වතුනි මේ ලෝකේ පුරාම මේ සද්ධර්මයේ ප්‍රචාරය වෙන්න ඕනේ තව අවුරුදු 50ක් යනකොට. ඒකට අදාළ සේනාවක් හැදෙමින් පවතිනවා. ඉස්සරහට මේ ධර්මයයි ඔබයි වෙබ්සයිට් එකේ සිංහල දේශනා වගේම ඉංග්‍රීසි දේශනාත් ඒ විදිහටම යයි. ඒ ඉංග්‍රීසියෙන් දේශනා කරන්න පුළුවන් උත්තමයේ ඒ විදිහට ගිහි පැවිදි වශයෙන් ඒව දේශනා කරයි. එතන ඒ දේවලුත් පින්වතුනි ඔය ලෝක සත්‍යයට අවබෝධ කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි වසර 2050 වෙනකොට මේ ලෝකේ වැඩි දෙනා පිළිගත්ත දර්ශනය බෞද්ධ දර්ශනයෙහිවත් ශාස්ත්‍රුන් වහන්සේගේ දර්ශනය බවට පත් වෙන්නේ. මේ ක්‍රමවේද නිරන්තරයෙන් විවිධාකාර පැතිකඩවල වලින් විවිධාකාරයෙන් මේව ව්‍යාප්ත වෙලා යයි. ඒවා දැනටත් ඉතින් කරන පිරිස ඉන්නවා. ඉතින් මම මේ අපිම කරනවා කියලා කියනෝ නෙමෙයි. විවිධාකාර රටවල ඉඳගෙන ඒවා කරන පිරිස ඉන්නවා. ඒ බොහොම ශ්‍රේෂ්ඨ උත්තරම පිරිස්. එයාලට පුළුවන් ආකාරයෙන් එයා ධර්මීය ප්‍රචාරය කරගෙන යනවා. ඉතින් සාර වූ ධර්මයේ කොහොම හරි මිනිසුන්ගේ කන වැකෙනවා නම් එච්චරයි ඕනේ. එතකොට ඒව ගන්න අදාළ විදිහට අල්ලගනි. ඉතින් පිංගදින මේ මෙච්චර වෙලා මේ කියපු කරුණු කාරණා ටික හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන පුළුවන් තරම් පිංගදින මේවට අනුගත වෙලා යන්න හදන්න. ඔය නිකන් ඔය සීනි බෝල ජීවිතයක් ඔය ගත කරන්න. ඔය සීනි බෝල ජීවිතේ චොප්ප වෙන්නේ කොයි වෙලාවෙද කියලා ඔබට තේරෙන්නේ නැහැ. ඔය හිතේ මවාගෙන ඉන්නවා විතරයි ඕ එකක්වත් සත්‍ය නෙමෙයි. අන්තිමට දන්නේම නැතුව නිකන් විනාශ වෙන වැඩපිළිවෙලක් විතරයි වෙන්නේ. ඕන්නම් ඉතින් උනාට පස්සේ කියන්නකෝ උනා කියලා. වෙනකන් ඉන්න. උනාට පස්සේ කියන්න උනා කියලා. එච්චරයි. එතකොට ඉතින් ගොඩක් දුරට ප්‍රමාද වැඩි. පුළුවන් තරම් උත්සාහ කරන්න ක්‍රමයක්. පුළුවන් තරම් ධර්මය අහලා ඔය ධර්මය අහගෙන යනකොට දින්වල ඔය හිත ගිහිල්ලා එක තැනකින් ඔය තීරණේ ගනි. ඒ තීරණේ ගත්ත ගමන් ඔබ වෙනුවෙන් අපි ඉන්නවා. එතකන් ධර්මය අහන්න. මේ මාර්ගය මම මේ ශීඝ්‍රයෙන් වඩන්න ඕනේ කියලා අදිස්ථානයට ආපු තැන ඔබට බාධකත් නැත්නම් ආන්න තැන් තියෙනවා පිංගුතුනි ගිහිල්ලා ඒ කටයුතු කරගන්න. ඉතින් ඒ විදිහට අපි ඒ කටයුතු කරගෙන යමු. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. මෙතන ඉන්න කෙනෙක් මට මේ ඔබ හොඳට හිතලා බලලා කියන්න. අසූචියක් දැක්කාම ඔබට පිළිකුලක් දැනෙනව නේද? ඒක සාමාන්‍ය දෙයක් නේ. අසූචියක් දැක්කහම ඔබට පිළිකුලක් දැනෙනව නේද? හැබැයි රහතන් වහන්සේට අසූචියක් දැක්කට පිළිකුලක් එන්නේ නැහැ. එහෙනම් දැන් මෙතන ඉන්න හැමෝම එක දෙයක් දන්නවා. ඔබ කවුරුත් තාම රහත් වෙලා නැහැ. ඇයි රහතන් වහන්සේට පිළිකුලක් දැනෙන්නේ නැත්තේ? ඇයි ඔබට පිළිකුලක් දැනෙන්නේ? ඔන්න ඔය ගැන අද හොඳට කතා කරලා බලමු. දැන් මේ ක්‍රමක්‍රමයෙන් පිංගුදිනේ ඔබට මේ එක එක ආකාරයට මේ කර්මස්ථාන තමයි දෙන්නේ. මේ දේවල් හොඳට හිතලා බලන්න. එක සතියක් බණහන්නාම ඒ සතියේ කියන දේවල් හොඳට ඔළුවට අරගෙන පිංගුදිනේ ඒ සතිය ගත කරන්න. සතියෙන් සතිය නිවනට ලඟ වෙන්න පුළුවන් එතකොට. හැබැයි ඒ සතියෙන් ඉන්න ඕනේ. මොන සතියෙන්ද ඉන්න ඕනේ? මේ කතා කරන ධර්ම සතියෙන් ඉන්න ඕනේ. මේ කතා කරන්නේ තනිකරම මොනවද? සතර සතිපට්ඨානේ. ඒකායනෝ එකම එක මාර්ගයයි තියෙන්නේ. ඒකායනෝ වික්කවේ මග්ගෝ එක මාර්ගයයි තියෙන්නේ. ඒ මොකද්ද? චත්තාරෝ සතිපට්ඨාන. ඒක තමයි සතර සතිපට්ඨානේ කියලා කියන්නේ. එනං ඒ සතර සතිපට්ඨානේ තමයි පිංගුදුනි මේ හැම දවසකම දේශනා කරන්නේ එක එක විදිහට. දැන් මට ඔබ කියන්න මෙන්න මේ දේ. අසූචියක පිළිකුල තියෙන්නේ කොතනද? දැන් ඔය රහතන් වහන්සේ කියලා කියන්නේ පිංගුදුනි යථා භූතක් ඥාන දර්ශනයට පත්වෙච්ච උතුමෙක් නේද? යථා භූතක් ඥාන දර්ශනය කියලා කියන්නේ පිංගුතනි ඇතිදේ ඇති ලෙස පේන උත්මේක. උන්වහන්සේට තියෙන දේ තියෙන විදියට පේනවා මිසක් ඇතිදේ නැති ලෙසත් නැතිදේ ඇති ලෙසත් පේන්නේ නැහැ කවදාක්වත්. දැන් රහතන් වහන්සේට අසූචියට පිළිකුලක් දැනෙන්නේ නැත්තේ අසූචියේ පිළිකුල කියලා එකක් නැති හින්දා. හැබැයි ඔබ අසූචියක් දැක්කහම ඔබට පිළිකුල කියලා එකක් දැනෙනවා. එහෙනම් මානසික ප්‍රශ්නයක් තියෙනවා ඔබට. ඔන්න බලන්න පිස්සු හැදිලා මේ හොච්චර දුරට පිස්සු තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්. නැති දෙයක් ඇති ලෙස පේන එක පිස්සුවක් නෙමෙයිද? පිස්සුවක්නේ. නැති දෙයක් තියෙනවා වගේ පේනවා. දැන් දැන් ඔය ඔය දැන් මෙහෙ ඉන්න මානසික අපි මේ ගිය සතියේ තාපු මානසික වෛද්‍ය මේ මහත්මයා මට කිව්වේ වැඩි හරියක් මෙහෙ ආයෙද තියෙන්නේ නැති සද්ද ඇහෙනවලු. ඒකලු ඒ ආයෙද පිස්සුව කියලා නිර්ණය කරන්නේ. අනිත් ආයෙද පේන්නේ නැති රූප පේනවලු. හැලුසිනේෂන් කියලා නේද? නේද? එහෙම කියලා කියන්නේ. ඒ මට්ටම පේනවලු. ඉතින් ඒක නිසා ඒ අයට පිස්සු කියන කැටගරියට දාලලු තියෙන්නේ. දැන් මෙතන පිස්සු නැති කවුද ඉන්නේ? මේ දම්සභා මණ්ඩපේ පිස්සු නැති කවුද ඉන්නේ? ඔක්කොටම පිස්සු. ඇයි ඒ? හැමෝම කිව්වනේ අසූචි දැක්කට පස්සේ පිළිකුලක් එනවා කියලා. එහෙනම් පිංගුතුනි අසූචියේ නැති දෙයක් ඔබට පේනව නේද? රෝස මලක් දැක්කම ආස හිතෙනව නේද? හැබැයි රහතන් වහන්සේට රෝස මලක් දැක්කට ආස හිතෙන්නේ නැහනේ. ඔය ආස හිතෙන කෑල්ල රෝස මලේ කොතනද තියෙන්නේ? එහෙනම් ආස හිතෙන කෑල්ලත් පිංගුතුනි රෝස මලේ කොතනකවත් නැහැ. එහෙනම් රෝස මලේ ආස හිතෙන කෑල්ලකුත් නැහැ. අසූචියේ අප්පිරිය කෑල්ලකුත් නැහැ. ඒක නිසා රහතන් වහන්සේට රෝස මලක් දැක්කත් එකයි. අසූචිය දැක්කත් එකයි. රෝස මල ලෙස උන්වහන්සේ අඳුන ගන්නවා. අඳුන ගන්න තියෙම ප්‍රශ්නයක් නැහැ උන්වහන්සේට. අසූචියත් අසූචිය ලෙස අඳුන ගන්නවා. ගොම්බෙට්ටක් දැකලා උන්වහන්සේ කවදක්වත් කියන්නේ නැහැ මේ රෝස මලක් කියලා. උන්වහන්සේ ගොම්බෙට්ට ගොම්බෙට්ට විදිහට දකිනවා. හැබැයි අප්පිරියාවක් නැහැ. ඔය ආර්ය ඉර්ධීන් තියෙනවා පිංගතේ. ආර්ය ඉර්ධි වලින් එකක් තමයි ලෝක සත්වයාට අප්‍රිය යම් දෙයක් තියෙනවනะ. ඒක ආර්යයන්ට අප්‍රිය නෑ. ලෝක සත්වයා ප්‍රිය කරන දේවල් වලට ආර්යෝ අප්‍රියයි. ලෝක සත්වයා ප්‍රිය කරන දේවල් තමයි මොනවද? රාග, ද්වේෂ, මෝහ. ආන් ඒවනම් ආර්යයන් වහන්සේට අප්‍රියයි. හැබැයි ලෝක සත්වයාට අප්‍රිය දේවල් තියෙනවනේ. කැත කැත කියන එකට අප්‍රියයි. ලස්සන කියන එකට ප්‍රියයි. සුවඳ කියන එකට ප්‍රියයි. ගඳ කියන එකට අප්‍රියයි. සියුම් කියන එකට, ඒ කියන්නේ සුසිනින්දු පහසට ප්‍රියයි. රළු පහසට අප්‍රියයි. සුමියුරු හඬට ප්‍රියයි. ගෝරනාඩු සද්දෙට අප්‍රියයි. දැන් රහතන් වහන්සේට එකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඔන්න ඔය ටික වින්වදිනේ හොඳ ආකාරවම ගලපලා ගම්මු බලන්න. දැන් මේ මේ ගැඹුරු ධර්මයනේ. දැන් මේ දවස් ටිකේම කතා කරගෙන ගැඹුරු ධර්මය. එතකොට මේ සතිය මේ මෙන්න මේක තුලින් ගත කරලා බලන්න මොකද වෙන්නේ කියලා. නිවන් දකින්න ඕනේ පිරිස්. හරි. දැන් රෝස මලක් ගත්තා. දැන් ඔය රෝස මල කියන කරුණේ එකම තැනකවත් පින්වතුනි ඔය ප්‍රියජනක කියන තනක් නැහැ. ඔය රෝස මලේ මොනවද තියෙන්නේ? පෙති. තව රේණු. පැණි. වර්ණ ටිකක්. ඔය ආදී වශයෙන් ටිකක් තියෙන්නේ. ඔය ඔක්කොම එකට ගත් කල රෝස මල යනුවෙන් හඳුන්වනවා. ඔය ටික ඔක්කොම විසුරුවලා ගත් කල එක එකක් එක එක දේවල් වලින් හඳුන්වනවා. දැන් අපි පෙති ටිකක් පැත්තක තියනවා. රෝස මලක් අරගෙන පෙති පෙති පෙති වලට ගලවලා පෙති ටික පැත්තකින් තියනවා. රේණු ටික පැත්තකින් තියනවා. පැණි ටික පැත්තකින් තියනවා. තව මොනවා හරි ඔය තියෙන කොළපාට මොනවා හරි තියනවනේ ඒ ටික නට්ට පැත්තකින් තියනවා. ඔය ටික ඔක්කොම පැත්තකින් තියලා දැන් ඕකේ මොනවද ප්‍රිය කරන්න කියලා ඇහුවොත් අර මට්ටමට ප්‍රිය කරන්නේ නැ නේද එකක්වත්? ඔන්න හොඳට බලන්න ඒක දිහා. දැන් අර කියපු මට්ටමට එකක්වත් ප්‍රිය කරන්නේ නැ නේද? ඊට පස්සේ වින්ගතුනි විද්‍යාඥයෙකුට කියනවා මේ පෙති වල තියෙන රසායනික සංයුතිය හොයලා කියන්න කියලා. එතකොට ඒ කෙනා මොනවාරි පරීක්ෂණයක් කළා ඒ පෙති වල තියෙන රසායනික සංයුතිය හොයලා කියයි. ඊට පස්සේ අපි මේ පෙත්ත රේවස මල්ලක එක පෙත්තක් අරගෙන ඒකේ රසායනික සංඝටක බවට පත් කරනවා. පත් කළා ඒක මූලද්‍රව්‍යයන් බවට පත් කරනවා. මූලද්‍රව්‍යයන් 108ක් විතර හොයාගෙන තියෙනවනේ. දැන් මේ සයන්ස් හරි වැදගත් වෙනවා නිවන් දකින්න මේ වෙලාවේ. මේ විදිහට ගිහිල්ලා නිවන් දකින්න. ඒ කියන්නේ මේ ඔස්සේ හිතන්න පුළුවන් සයන්ස් දන්න අයට. දැන් රෝස මලක් කියලා කියන්නේ සංඝටක. වලින් හැදිලා තියෙන්නේ. සංයෝග වලින් හැදිලා තියෙන්නේ. එහෙනම් අන්නේ ටිකක් පිංගුතුනි වෙන් කළා ගත්තා නම් එතකොට මොනවද තියෙන්නේ? එතන තියෙනවා මූලද්‍රව්‍ය ටික. දැන් ඔය මූලද්‍රව්‍ය ටික අපි හිතමුකෝ ඕකේ ඒකේ තියෙනවා සෝඩියම් තියෙනවා කාබන් තියෙනවා නයිට්‍රජන් තියෙනවා ඔක්සිජන් තියෙනවා කියලා. නිකන් හිතමුකෝ. දැන් මොකද කරන්නේ මේ විද්‍යාඥය අර මලේ තිබිච්ච සංඝටක ටික හොයාගෙන ඉවර වෙලා අපි ඉස්සරහට ඇවිල්ලා කියනවා ඔය මලේ ඔය පෙත්තේ තිබුණේ මෙන්න මේ ටික. ඊට පස්සේ අපිට දෙනවා පොඩි සෝඩියම් කෑල්ලක්. මෙන්න මේක ඕකේ තිබුණා. මේ මේවා තමයි ඕකේ තියෙන්නේ. කාබන් කෑල්ලක්. නයිට්‍රජන් වායු සාම්පලයක්. ඔක්සිජන් වායු සාම්පලයක්. දැන් එතකොට පිංගුදිනේ ඔය ටික දැක්කා කියලා අර කියන එක ඇති වෙනවද? අර කිව්ව ප්‍රියජනක ස්වභාවය ඇති වෙනවද? නැහැ. ඊට පස්සේ පිංගුදිනේ මේක තවදුරටත් කඩනවා. ඔය සෝඩියම් කියන පරමාණුවක් ඊට පස්සේ ගන්නවා. අරගෙන ඉවර වෙලා ඒ සෝඩියම් කියන පරමාණුවත් කඩනවා පිංගතුනි තව කැලි වලට. ඒ කැලි වලට කඩනකොට ඔන්න ඉලෙක්ට්‍රෝන කියලා ටිකක් හම්බ වෙනවා. මැද්දේ න්‍යස්තිය කියලා එකක් තියෙනවා කියලා එකක් හම්බ වෙනවා. ඔන්න න්‍යස්තිය කියලා එකක් හම්බුණා. න්‍යස්තිය කියලා කියන්නේ පිංගතුනි ආස්තික න්‍යායට. අටක න්‍යාය ධර්මයක් මේ ලෝකේ තියෙනවා. ඔන්න ඔය අටේ න්‍යාය ධර්මයෙන් තමයි ඔය න්‍යස්තිය කියන එකත් හැදිලා තියෙන්නේ. ඔය න්‍යස්තිය වෙනස් කළොත් ඒ මූල ධර්මය වෙනස් වෙනවා. ඔය මේ විද්‍යාව දන්න අය දන්නව ඇති. න්‍යස්තියක් හැදුවොත් එහෙම ප්‍රෝටෝන ගාන වෙනස් වුණොත් එහෙම ඉතුරු ඔක්කොම වෙනස් වෙනවා. දැන් ඒක වැඩක් නැහැ නිවන් දකින්න. හැබැයි මේ න්‍යස්තික න්‍යාය ඒක මේ මොකද්ද මේ? න්‍යස්තිය කියලා කියන්නේ ආස්තික න්‍යායයට. ඒ ආස්තික න්‍යාය කිව්වේ පිංගුදුනි මේ ලෝකයේ පදාර්ථයක් හැදිලා තියෙන වෙකිනේකට වෙන් කළ නොහැකි කාරණාවක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? සුද්දාස්තකය කියලා. ඔන්න ඔය අටකින් හැදුම්ලත් න්‍යාය නිසා තමයි ඕකට ඒ න්‍යස්තිය කියන නම පටවැඳිලා තියෙන්නේ. කවුරු ඕක දැම්මත් මොන විද්‍යාඥයා මොන භාෂා විශාරදයා ඕක දැම්මත් පින්වතුනි යම් මේ වචනයක් මේ ලෝකෙට එන්න හේතුවක් තියෙනවා. ඕන් ඔය හේතුකාරකේ උඩ තමයි ඔය න්‍යස්තිය කියන දේ නිර්මාණය වෙන්නේ. ඒ න්‍යස්තිය ඇතුලේ පින්වතුනි සෛලයක් ගත්තා. ඒ සෛලයට තියෙන න්‍යස්තිය කියලා එකක්. ඒ සෛලයේ තියෙන දේවල් ඒකෙන් නේද ගොඩක් දුරට මේ වෙන් වෙන්නේ. ඔන්න ඔතන තියෙන ඔය න්‍යස්තිය හැදෙන ක්‍රමවේදය පිළිදී න්‍යස්තිය හැදෙන්නේ අටකින්. මොනවද ඒ? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඔන්න ඔය අටෙන් තමයි ඔය දේවල් නිර්මාණය වෙන්නේ. ඔය අට පිංගතනි අවිනිර්භෝගී කියලා කියනවා. ඒ කියන්නේ ඔය අට එකිනෙකට කවදක්වත් කඩලා අයින් කරන්න බෑ. ඔය අට හැමතිස්සෙම එකටමයි තියෙන්නේ. භූත රූප හතරයි උපාදාය රූප හතරයි කියලා ඔය හතර මේ කොටස් දෙකකට කඩලා තිබුණාන ඔය අටම තියෙන්නේ එකට. ඔය අට කවදක්වත් වෙන් කරන්න බෑ. දැන් නිකමට පිංගතනි ඔන්න දැන් හොඳ සිහි බුද්ධියෙන් මේව අහගන්න. දැන් නිකමට ගන්න එක සුද්දාෂ්ටකයක් අරගෙන ඔය සුද්දාෂ්ටකයේ තියෙන ඒවා ටික බලමු. ඔය සුද්දාෂ්ටකයේ තියෙනවා පිංගතුනි තද ගතියක්. මේ සතිය සිහි කරන්න හොඳ දෙයක් මේ. ඔය සුද්දාෂ්ටකයේ තියෙනවා තද ගතියක්. එතකොට මේ පඨවි කියලා කියන්නේ පස් නෙමෙයි. පඨවි කියලා කියන්නේ පිංගතුනි ලක්ෂණයක්. ඒ ලක්ෂණය මොකද්ද? තද ගතිය. ගතියක් ඒක. තද ගතිය. ආපෝ වැగిරෙන ගතියක් තියෙනවා. වැක්කිරෙන ගතියක්, වැగిරෙන ගතියක්. ඇලිලා වැగిරෙන ගතියක්. තේජෝ උණුසුම් සීතල ස්වභාවයක් තියෙනවා. වායෝ හමා යන ස්වභාවයක් තියෙනවා. වර්ණ පාටක් තියෙනවා. ඔය වර්ණ කියන එක තිබුණ නැත්තම් මේ ජීවීන්ට ඇස් තිබිලා වැඩක් තියෙනවද? සුද්දාෂ්ටකයට වර්ණ තිබුණ නැත්තම් මේ ජීවීන්ට ඇහ තිබිලා වැඩක් තියෙනවද? නෑ. සුද්දාෂ්ටකයේ ඔය තියෙන වර්ණය තමයි මේ ජීවියාට ඇහැට ගෝචර වෙන්නේ. ගන්ධ ඒ සුද්දාෂ්ටකයට පිංගුතුනි උරුම වෙච්ච ගඳක් තියෙනවා. ගන්ධයක්. දැන් සෝඩියම් ගඳයි සල්ෆ ගඳයි වෙනස් නේද? දැන් සල්ෆ කියන එක වෙනස් ගඳක් තියෙන්නේ. තව මොන හරි අඟුරු කෑල්ලක සුවඳ බැලුවොත් එහෙම. ඒ අඟුරු කෑල්ලක කාබන් කෑල්ලක තියෙන සුවඳයි ගල් අඟුරු කැටයක තියෙන සුවඳයි සල්ෆ කැටයක තියෙන සුවඳයි වෙනස්. එනම් එකිනෙකට වෙනස් වෙච්ච ගන්ධයක් තියෙනවා. දැන් මේ කර්මස්ථානෙකට එන්න යන්නේ. හොඳට මේක තේරුම් ගන්න, මේකේ සාරාංශය තමයි කර්මස්ථානය. හැමදෙස්සෙම මොකද පිංගුදේ කර්මස්ථානයක් කියන්නේ? අහන ධර්මදේශනාවේ සාරාංශය. එහෙනම් මුළු ධර්මදේශනාවම අහන්න ඕනේ නැද්ද කර්මස්ථානයක් ගන්න? එහෙනම් දැන් ඇවිල්ලා මගෙන් අහන්න එහෙම එපා. මට කර්මස්ථානයක් දෙන්න පුළුවන්. දේශනාවක් අහන්න කර්මස්ථානයක් හොයාගන්න. එහෙමයි කරන්න ඕනේ. මේ අර මේ මේ මූණි මේ මේ මේ මගෙන් එහෙම අහන්න බලාපොරොත්තුෙන් හෝ අහපු අය එහෙම ඉන්නවනම් මේව වැරදියට ගන්න එපා. නමුත් මේ කියන්නේ පින්වතුනි ඔබට හරි ගස්සලා දෙන්න. කාග මේ හාමුදුර කෙනෙක් ගාවට ගිහිල්ලා අනේ ස්වාමීනි මට කර්මස්ථානයක් දෙන්න. ඔක අහන්න දෙන්නේ කාගෙන්ද ගිහිල්ලා? බුදුහාඳුරන්ගේ. අන්න එතකොට නම් ආසය අනුසේ ඥානේ දිහා උන්වහන්සේ බල්ලි වෙරලා තියලස් තියෙන ප්‍රමාණය බල්ල සංසාරික පුරුද්ද දිහා ඔක්කොම බල්ලි වෙරලා මොකද කියන්නේ? එහෙනම් මෙන්න මේක කරපන්. අන්න මොකද වෙන්නේ? එක තප් මේ බොහොම සුළු වෙලාවයි. මොකද අවශ්‍යකනේ දුන්නේ. දැන් අපිට පුළුවන් ද එහෙම දෙන්න? එහෙනම් පිංගුදිනේ මේ කාලේ කර්මස්ථානයක් ගන්න තියෙන හොඳම විදිය තමයි හොඳට ධර්මදේශනාව ශ්‍රවණය කරලා. ඒ ධර්මදේශනාවේ මොකක් ගන්නද? සාරාංශය ගන්න. ඒ කියන්නේ පත අට හොඳට එකට හින්දවන්න. හින්දවලා ඔය අර කල්ක ගුලිය හදන්නේ. මෙද මහත්තේ කල්ක ගුලියක් හදන්නේ කොහොමද? මේ ටික ඔක්කොම ඉස්සලා දාලා කොටලා කොටලා කොටලා කොටලා ඒකේ ඉස්ම ටික අරගෙන ඒ ඉස්ම දැන් එතකොට කොටල එතකොට රොඩු ටික තමයි අයින් වෙන්නේ. ඒ රොඩු ටික ඔක්කොම අයින් වෙලා දැන් මේ බණ කියන වෙලාව රොඩුත් තියෙනවනේ නේද? ඔක්කොම නිවන නෙමෙයිනේ රොඩුත් තියෙනවා. එතකොට ඒ ටික ඔක්කොම අයින් කරන්න ඕනේ. හැබැයි මේ රොඩු නැතුව පුළුවන් ද බණ කියන්න? එහෙම කියන්න බෑ. එහෙනම් ඔය මුලින් ඔය ආරාම ගැන කියපු ඔක්කොම රොඩු. නිවන් දකින්න ඉන්න කෙනාට රොඩු. ඒ කියන්නේ නිවන සම්බන්ධව රොඩු. එහෙනම් ඒවා අයින් වෙනවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? හොඳට කොටලා කොටලා කොටලා කොටලා ඒකේ තියෙන ඉස්ම ටික ගන්නවා. ඉස්ම ටික අරගෙන ඉවරලා ඒක තාච්චියකට දාලා ඒක හොඳට රත් කරනවා. රත් කරලා ඉවරලා ඒ රත් කරන්න මොකද වෙන්නේ? අර අනවශ්‍ය වතුර ටික ඔක්කොම වාෂ්ප වෙලා ගිහිල්ලා ඒකේ හැදෙනවා එක ස්තරයක්. ඔය ස්තරේ හූරල අරගෙන ගුලි කළා තමයි පිංගුදිනේ යන්නේ. ඒකට තමයි මොකක් කියන්නේද? ඔය කල්ක ගුලිය කියලා කියන්නේ. එහෙනම් කර්මස්ථානයක් කියන්නේ හරියට මොකක් වගේද? කල්ක ගුලියක් වගේ. හැබැයි ඒක හදන්න ඕනේ හදපුව කඩේ ගන්න යන්න එපා. වෙලා තියෙන්නේ ඒකයි. කඩෙන් ගිහිල්ලා හදපු කල්ක ගුලියක් ගන්න යනවා පුරුද්දට. එහෙම ගන්න යන්න එපා. අපි ගාවට ඇවිල්ලා කර්මස්ථානයක් දෙන්න පුළුවන්ද? එහෙම දුන්නාම පිංගුදිනේ මේ හදපු කල්ක ගුලියක් එහෙම තියනවද මට බොන්න? එහෙම හරියන්නේ නැහැ. ඔබ කල්ක ගුලිය හදාගන්න. ඔබ කල්ක ගුලිය හදා ගන්නකොට පිංගුදිනි ඔබට හොඳාකාරව වැටහිලා ඉවරයි ගොඩාක් දේවල්. එතකොට භාවනාවට ඉඳගත්තට පස්සේ වචන මාත්‍ර යන්නේ නැතුව අර ඔබ හදාගත්ත ගුලිය වෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අර කියපු අර දැනුම් සම්භාරයම ඔළුවේ කැරගෙනවා. ඒ ඔක්කොම පිංගුදිනි ඔය මනසේ ටච් වෙවි යනවා. අන්න ඕක තමයි මේ භාවනා කරන ක්‍රමවේදය. අද මේ වචන ටිකක් අරගෙන ඔය වචන ටික භාවනා කරලා චතුත්ථ ධානයට ගියා කිය කියනවා ඉතින්. එහෙම කළා හරියන්නේ නැහැ. හරියන ක්‍රමවේදය අනුගමනය කරන්න. ඒකට හොඳම ක්‍රමේ තමයි හොඳට ධර්මයේ අහලි විරලා සාරාංශ කරගන්න. සාරාංශ කරගෙන මේක අරගෙන යන්න ඉස්සරහට. හරි. දැන් එතකොට මොන මූලද්‍රව්‍ය මොනවෙන් ගත්තත් ඒවට අදාළව තියෙන වෙනස් වෙච්ච ගන්ධයක්. ඊළඟට පින්වතුනි මොන මූලද්‍රව්‍ය ගත්තත් ඒවට අදාළ වෙනස් වෙච්ච රසයකුත් තියෙනවා. නිකමට හිතන්න සුද්දාස්තකයේ රස කියලා දෙයක් මේ තිබුණේ නැත්තම් දිව කියලා එකක් ලෝකෙට පහළ වෙන්න අවශ්‍යද? නැහැ. එතකොට පින්වතුනි අපි මූලද්‍රව්‍ය දෙකක් ගත්තොත් ඒ මූලද්‍රව්‍ය දෙකේ තියෙන රස එකමද? පාන් කෑල්ලකයි බත් එකයි තියෙන රස එකමද? නැහැ. ඔන්න ඔය විදිහට පින්වතුනි මේ රසයත් වෙනස් වෙනවා. ඊළඟට තව එකක් තියෙනවා, ඕජාව කියලා එකක්. ඔය ඕජාව කියන එක පිළිබඳව ගොඩාක් පිරිස් වලට තියෙන විවිධාකාරී මත මතාන්තර. මේ ඕජාව කියන එක ගන්න පින්වතුනි මේ සුද්දාස්තකයක තියෙනවා ද්‍රව්‍ය ගුණයක්. එහෙම නැත්නම් පෝෂණ ගුණයක්. ඒකටම අනන්‍ය වෙච්ච ද්‍රව්‍ය ගුණයක් තියෙනවා. අන්න ඒක තමයි ඔය ඕජාව කියන්නේ. සාමාන්‍යයෙන් ඕජා කියලා කිව්වහම මේ අර වැగిරෙන ස්වභාවය කියලා තමයි අපි පාවිච්චි කරන ඕජාව තියෙන්නේ. මේ ශරීරයේ ඕජස් වැහෙනවා කියලා කියන්නේ. මැරුණට පස්සේ මේක ඕජාව ගලාගෙන යනවා කියලා කියන්නේ. ගොඩක් දුරට පිංගුතර මේ ඕජාව කියලා කියන්නේ ඔය ඔතන ඕජාව ඔය කියන තැන ඕජාව කියලා කියන්නේ ඒකේ තියෙන නිකන් පෝෂණ කොටසක් වගේ. දැන් අපි ආහාර ගත්තට පස්සේ මේ ශරීරයට ඇබ්සෝබ් වෙන්නේ මොනවද? ශරීරයට උරාගන්නේ ඕජාව. ඒ ඕජාව උරා ගන්න ඕන නිසා තමයි ඔබ මේ බත් කියන්නේ ඝන ආහාරයක් නේද? ඔය ඝන ආහාරයක් කෑහම හරි බත් දාන්නක බත් ගන්න නැතුව ඉන්නකොට නැත්නම් අපිරිය හිතෙනවනේ. ඊට පස්සේ ටික කියන්න ගියාම ගොම කියන ටිකක් අතින් අල්ලලා තියෙන කවුරුහරි ඉන්නවද මෙතන? ගොම අතින් අල්ලලා තියෙනවනම් ඒ ගොම වල තියෙන්නේ අංශු මාත්‍රිය අංශු නේද? කොළ කෑලි ටිකක් තියන් තැම්බිලා වගේ එහෙම තියෙනවද? නැහැ. හැබැයි හරක දතුත් නැහනේ උට හරියට. එතකොට මේක මේ අංශු මාත්‍රිය වෙනකන් උන් හපලද? නැහනේ. දැන් ඔබ බත් කනවාද අංශු මාත්‍රිය වෙනකන් හපලා? නිකන් බ්ලෙන්ඩරේට දැම්මා වගේ එහෙම හපලා ගිලින් නැහනේ. නේද? කෑලි පිටින් යන්නේ බඩ ඇතුළට. දැන් අර බලන්න අර ගොම ටිකක් ගත්තාම මේ ගොම වල පිංගුතරි අංශු මාත්‍ර වශයෙන් අංශු තියෙන්නේ. ඒක නිසා තමයි ඒව අරගෙන ගොම වැටි ගන්න පුළුවන්. ගෝමැටි ගන්න ඒවා පස් එක මිශ්‍ර කරලා ඒ නිකම් පස් නෙමෙයි ඒක වේපස්. හුඹස් මැටි. ඇයි වේපස් ගන්න එකට? හුඹස් මැටි ගන්න ඇයි? ඒකත් හරි සියුම්. ඇයි? වේයෙක්ගේ තුඩකට අහුවෙච්ච ප්‍රමාණයක් විතරයි එතන එක වතාවකට එතන හැදෙන්නේ. එහෙනම් බොරළු කැටයක් එහෙම අරගෙන වේය යනවා දැකලා තියෙනවද? නෑ. එහෙනම් බොරළු තියෙන විදිහක් නෑ. අති සියුම් වෙච්ච පස් කැටයක් ඒක. අති සියුම් අංශුවක්. ඔය දෙක එකට එකතු කරගන්න පුළුවන්. ඊටත් වඩා සියුම් වෙච්ච එකක් තමයි පින්වතුනි ගොම කියලා කියන්නේ. එහෙනම් අර තනකොළ ටිකක් කඩාගෙන ඕක ගිලපු හරකගේ පිටිපස්සෙන් එන ගොම ටික අංශු මාත්‍රිය වෙලා තියෙන්නේ ඇයි? ඕකේ තියෙන ඕජාව ගන්න. ඒ ඕජාව උරා ගන්න. ඒ ඕජාව තමයි උරා ගන්න අන්තිමට. එහෙනම් පින්වතුනි ඕනෙම සුද්දාස්තකයකට ඔය කියන ඕජා කොටස තියෙනවා. ඔය ඕජාව නැත්තම් මේ ශරීරයක පැවැත්මක් තියෙනවද? මේ ශරීරයේ වර්ණයද උරන්නේ? දැන් සුද්දාස්තක මට්ටමින් කතා කරමුකෝ. ඔබ කෑම කනවා කියලා හිතන්නකෝ. ඔබ සුද්දාස්තක එකක් කෑවා. දැන් මේ සුද්දාස්තකයක් කියන එක පේනවද? සුද්දාස්තක බිලියන් ගානකින් තමයි පරමාණුක න්‍යස්තිය හැදිලා තියෙන්නේ. හරි? එහෙමනම් දැන් සුද්දාස්තක කියන ඒවා පේන්න නෑ. එහෙනම් මට කියන්න, අපි හිතමු සුද්දාස්තකයක් ගිලිනවා. සුද්දාස්තකයක් අරගෙන ගිල්ලා. දැන් ඔය සුද්දාස්තකයේ වර්ණය ඇබ්සෝබ් වෙනවා දැඟට. ගන්ධය රසය නෑ. හැබැයි ඔය සුද්දාස්ඨකයේ අවශ්‍ය එකක් ඇතුළට යන්න ඕනේ. නැත්නම් මේ කය පවත්වන්න විදිහක් නෑ. ඒක තමයි අර සුද්දාස්ඨකයට අනන්‍ය වෙච්ච ගුණයක් තියෙනවා. ආන්ගේ ගුණේ ඕජස ඇතුල් වෙන්න ඕනේ ඇඟට. අන්න ඒකෙන් පිංගුතුනි මොකද වෙන්නේ? මේකේ තියෙන සුද්දාස්ඨක පණ ගන්නෙනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඕකෙත් ඔච්චර ගැඹුරට අවශ්‍ය නෑ හිතන්න. දැන් එහෙනම් පිංගුතුනි අර කියපු රෝස මල අරගෙන යන්න සුද්දාස්ඨක මට්ටමට. දැන් රෝස මල අපි හිතමුකෝ රතු පාට රෝස මලක්. දැන් ඔය රතු පාට රෝස මලේ එක සුද්දාස්ඨකයක් ගන්න. දැන් ඔය සුද්දාස්ඨකේ අර රෝස මලම නිරූපණය කරනවද නැද්ද? අර රෝස මලේ තියෙන හැම ගුණයක්ම මේ සුද්දාස්ඨකයේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒ රෝස මලේ තද ගතියක් තිබුණා නම් ඒ තද ගතිය කොහෙන්ද ආවේ? මේ සුද්දාස්ඨකයෙන් නෙමෙයිද ආවේ? ඇයි සුද්දාස්ඨකයේ තියෙනව මොකද්ද? පඨවි. ඒකේ වැగిරෙන ගතියක් තියෙනවනම් ඒකත් මේකේ තියෙනවද නැද්ද? ඒකේ හමා යන ගතියක් තියෙනවනම් ඒකේ රසණයක් තියෙනවනම් මේකේ තියෙනවද නැද්ද? ඊළඟට ඒකේ තියෙනවනම් වර්ණයක්. ඒ වර්ණය කොහෙන්ද ඒකට ආවේ? මේ සුද්දාස්ඨකයෙන්. ඒකට ගන්ධයක් තියෙනවනම් ඒක කොහෙන්ද ආවේ? ඒකට රසයක් තියෙනවනම් ඒක කොහෙන්ද ආවේ? එහෙනම් ඒකට ඕජාවක් තියෙනවනම් ඒක කොහෙන්ද ආවේ? මේකෙන්. එහෙනම් පින්වතුනි ඔන්න ඔය ආකාරයට මේ වස්තුන් කඩා ගන්න බලන්න සුද්දාස්ඨක මට්ටමට. වස්තුවක් දැක්කහම එයාගේ තාත්තව දකින්න. එයාගේ පියා. වස්තුවේ පියා කවුද? සුද්දාස්ඨකේ. තග්ගාල සුද්දාස්ඨකේ දකින්න. එහෙනම් සුද්දාස්ඨකේ තියෙන ස්වභාවය තමයි මේ වස්තුවේ මේ තියෙන්නේ. එහෙනම් පින්වතුනි ඔබ සුද්දාස්ඨක වලට ඇලුම් කරනවද? ඔබ සුද්දාස්ඨකේ ඇලුම් කරන්නේ නැහැ. නමුත් සුද්දාස්ඨක මේ ට්‍රිලියන් ගානක් මේ අනන්ත අප්‍රමාණ ගානක් එකතු වෙලා හැදිච්ච රෝස මලට ඇලුම් කරනවා. හැබැයි රෝස මලේ තියෙන්නේ තනිකර මොනවද? ඔය කියපු සුද්දාස්ඨක ටික. එහෙනම් ඔය රෝස මල යම් දවසක ඔබට පුළුවන් වුණා නම් සුද්දාස්ඨක විදියට දකින්න. දකින්නේ මේ ඉරිදීෙන්ද? ඇස් දෙකෙන්ද? නෑ, මනසින් දකින්න. සුද්දාස්ඨක විදියට දකින්න පුළුවන් කමක් ආවා නම් ඔබට යම් දවසක. ආන්න එතකොට පිංගුතුනි ඔබ ඔය මුලා වෙන්නේ නැහැ. රෝස මල රතු පාටයි, ඇයි? සුද්දාස්ඨකයේ රතු පාට නිසා. දැන් සුදු කළු වේදයක් තියෙනවා. දැන් කෙනෙක් කියන්න බුලන් මම සුදු ගෑන් ළමයින්ටයි කැමති. තව කෙනෙක් කියන්න බුලන් මම කළු ගෑන් ළමයින්ටයි කැමති. දැන් ඕවා වෙන් වුණේ කොහොමද? ඇයි සුදු ගෑන් ළමයට කැමති කිව්වේ? දැන් ඒකේ අර සුදු කියන පාටේ තියෙනවද පිංගුතුනි කැමැත්ත කියලා එක? කළු කියන පාටේ තියෙනවද කැමැත්ත කියලා එක? නෑ. එහෙනම් ඔය ඔක්කොම මොනවද? අර මනසේ හැදිලා තියෙන එකක් මිසක් අර ද්‍රව්‍ය වස්තුවේ තියෙන එකක් නෙමෙයි. එහෙනම් හොඳට බලන්න අර ද්‍රව්‍ය වස්තුවේ මොනවද තියෙන්නේ? ද්‍රව්‍ය වස්තුවේ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. අර මුල් හතර විතරක් දකින්නට වඩා හොඳයි අටම එකපාර දකින්න එක. මොකද වර්ණවලට එහෙමනේ ওই ප්‍රශ්නේ එන්නේ. ශරීරයේ උනත් පින්වතුනි වර්ණ පොඩි වෙනසක් එහෙම තියෙනවා නම් ටග් ගලමක් වෙනවද? තංගල හැයනෝ එතනට. දැන් අතක් ගි අතක් බැලුවොත් එහෙම. අත දිගේ ඇවිල්ලා ඇවිල්ලා අල්ලට එනකොට මොකද වෙන්නේ? තංගල අල්ලට හැහිත යනවා. ඇයි ඒ? ඒක වෙනස්. දුඹුරු පාටට දුඹුරු පාටට ඇවිල්ලා රෝස පාටට නැත්නම් රතු පාටට වගේ ලා රතු පාටට වගේ අල්ල දැක්ක ගමන් මොකද වෙන්නේ? අන්න එතනට පියමනාප ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඇයි මේ මේ හොඳ මේ ජීවිතය තුළ ඉන්නේ නිවන් දකින්න තියෙන්නේ? දැන් හොඳට බලන්න ඇයි කියලා. එතකොට මෙතන මේ මුලාවට පත් උනේ මේකේ තියෙන යථාර්ථය දකින්න නැතුවනේ. මොකද්ද යථාර්ථය? ඉතින් මේ සුද්ධ මෙතන තියෙන සුද්ධාස්තක වෙනස් මෙතන තියෙනකට වඩා. එතකොට මේ සුද්දාස්තකයට වඩා මේ සුද්දාස්තකයට කැමැත්තක් වෙන්නේ මොකද? එහෙම එකක් වෙන්න අවස්ථාවක් නැහැ. නමුත් මේ අර ඔක්කොම එක රොත්තට තියෙන නිසා මොකද වෙන්නේ? හිතටක් ගාලා එතනට නැඹුරු වෙනවා. එහෙනම් මේක සුද්දාස්තක මට්ටමින් දකින්න උත්සාහ කළා නම් ඔය ප්‍රශ්නෙට උත්තරයක් එනවා. එහෙනම් මේ සතියේ සුද්දාස්තක මට්ටමින් දකින්න උත්සාහ කරන්න මේ ලෝකේ තියෙන වස්තු. එකනේ ඒකේ මූල සුද්දාස්තකය දකින්න. දැන් ගහක පොත්තක් ගත්තොත් ඔය ගහේ පොත්ත විද්‍යාඥයෝ මූලද්‍රව්‍ය වලට කඩලා දෙයි. ඒක ඔබට කඩන්න බෑ. විද්‍යාඥයෝ ඒක කඩලා දෙයි. අපි හිතමු ග්ලූකෝස් කියලා. දැන් ග්ලූකෝස් කියලා කිව්ව ගමන් හා ග්ලූකෝස්. ඊළඟ විද්‍යාඥයෝ කියයි කාබනුයි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි මේකේ තියෙනවා. ඒවට මූලද්‍රව්‍ය කියලානේ කියන්නේ. ආන්නේ මූලද්‍රව්‍යයන්ට අඩංගු වෙච්ච වැගිරෙන සුළු ස්වභාවයක් තියෙනවා. තද ගතියක් තියෙනවා. හමා යන ස්වභාවයක් තියෙනවා. තේජසක් තියෙනවා. උෂ්ණත්වයක් තියෙනවා. වර්ණයක් තියෙනවා. ගන්ධයක් තියෙනවා. රසයක් තියෙනවා. ඕජාවක් තියෙනවා. දැන් විද්‍යාඥයෝ කඩලා දුන්නනේ හයිඩ්‍රජන් වලට යනකම්, කාබන් වලට යනකම්, ඔක්සිජන් වලට යනකම් ඉතුරු ටික ඔබ කඩා ගන්න. එහෙනම් ඒ ටික කැඩුවට පස්සේ එකාකාර වෙච්ච මොනවද තියෙනවද? සුද්දාස්තක ටිකක් තියෙනවා. එහෙනම් ඒ සුද්දාස්තක කාබන් වෙලා, හයිඩ්‍රජන් වෙලා, ඔක්සිජන් වෙලා ඒ ටික එකතු වෙලා කාබන් 6කුයි හයිඩ්‍රජන් 12කුයි ඔක්සිජන් 6කුයි ඔය තුන එකතු වෙලා ඉවරලා හැදෙනව මොකද්ද? ග්ලූකෝස් කියන අණුව. එතකොට ඔය ඕක ටිකක් අරගෙන කටේ ගා ගන්න කෙනාට එන්නේ අර ඔක්කොගෙම එකතුවෙන් එන රසයක්. එහෙනම් දැන් ග්ලූකෝස් ටිකක් දකින්නකොට සිංහදෙනි ඔබට දකින්න පුළුවන් වෙන්නේ කොහොමද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. එතනනුත් එහාට සුද්දාස්තක. කාබන් වල තියෙන සුද්දාස්තක. ඔක්සිජන් වල තියෙන සුද්දාස්තක. හයිඩ්‍රජන් වල තියෙන සුද්දාස්තක. දැන් ඕක ඇර මැද කෑල්ල ස්කිප් කළාට කමක් නැහැ. මැද කෑල්ල අයින් කළාට ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? සයන්ස් ඕනේ නැහැ නිවන් දකින්න. මැද කෑල්ල අයින් කරන්න. ග්ලූකෝස් ටිකක් දැක්කහම ඒක සුද්දාස්තක වලින් ගොඩනැගිලා තියෙන හැටි දකින්න. ඔන්න එතකොට පින්වතුනි යථාර්ථයම පේයි. යථාර්ථය පේනකොට මොකද වෙන්නේ? අර මුලා මායාව නැති වෙලා යනවා. යථාර්ථවත්ව දකින්න හැම තිස්සෙම. පාටක් දැක්කනම් මේ පාට කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? දැන් මෙතන මල් ටිකක් තියෙනවා. බුදුහාඳුරන්ට පූජා කළා. ඒ මල් ටික දිහා දකින්නකොට පින්වතුනි මල මලක් විදියට දකින්නේ නැතුව මේක කෑලි වලට කඩලා බලන්න. ඔය පෙත්තක් වෙනව ගන්න. ඔය පෙත්තට වර්ණයක් ඇවිල්ලා තියෙන කොහොමද කියලා හොඳට දකින්න. එහෙනම් ඒ වර්ණය කොහෙන්ද ආවේ කියලා දකින්න. එහෙනම් මේ සුද්දාස්තක ගොඩක් නිසා මෙතන කොහෙද කාමයක් තියෙන්නේ? දැන් එන රහතන් වහන්සේට කාමේ ඉන්නේ නැත්තේ ඇයි? මේ සුද්දාස්තකේට අපි දන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කාම නවයක් තියෙනවද? නැහනේ. ඉතින් කාම කියලා එකක් නැහනේ සුද්දාස්තකේ. එහෙනම් පින්වතුනි ඇති දේ ඇති සැතියට පේන කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට කාම කියන කොටස එන්න විදිහක් නැහැ නේද? එහෙනම් කාම කියන කොටස එන්නේ පින්වතුනි ඇති දේ ඇති සැතියට පේන්නේ නැති නිසා නේද? අවිද්‍යාව. ඇති දේ ඇති සැතියට පේන්නේ නැහැ. ඒ දෙහා ගිය එකක් පේනවා. අන්න පිස්සුව. ඉතින් ඔය පිස්සුව හොඳ කරගන්න නම් පින්වතුනි මේ සද්ධර්මයේ හොඳට ශ්‍රවණය කරලා බොහොම සිහිබුද්ධියෙන් ඉඳගෙන බලන්න ඒව දිහා. සිහියෙන් ඉඳගෙන මේව බලනකොට හොඳාකාරවම පේන්න පටන් ගනී මේ කියන ඒවා. හැබැයි මේ මැජික් බලන්න යන්න එපා. සමහර පිරිස් මැජික් බලනවා. භාවනාවට ඉඳ ගන්නවා. ඉඳගෙන යා මොකද්ද බලන්න යන්නේ? සුද්දාස්තක බලන්න යන්න හදනවා. දැන් සමහරු ධාතු මනසිකාරය කරනවා. මටත් ඇවිල්ලා කියනවා ඉතින්. මන් දන්නේ ඒවට කොහොමද උත්තරේ දෙන්නේ කියලා. ධාතු මනසිකාරය කරනවා කියලා මේ ලෝකයේ තියෙන ධාතු ඔක්කොම එක එක විදිහට බලන්න හදනවා. එක එක විදිහට මේ දැන් ලෝකේ තියෙනවනේ එක එක වස්තුන් ඒවෑ තියෙන ධාතුන් එක එක විදිහට බලන්න හදනවා. ඒ කියන්නේ ඉරිදීෙන් කරන්න ඕනේ වැඩ ටිකක් කරන්න උත්සාහ කරනවා. මේ හිත දියුණු කළා දියුණු කළා දියුණු කළා උත්සාහ කරන්නේ ඒව කරන්න. නමුත් ශාස්ත්‍රුන් වහන්සේ ධාතු මනසිකාරය දුන්නේ ඒක කරන්න නෙමෙයි. ධාතු මනසිකාරය දුන්නේ නිවන් දකින්න. එහෙනම් මේ ධාත් මේ මොහක් හරි වස්තුවක් අරගෙන මේකේ පටවි කොච්චර තියෙනවද? මේකේ ආපෝ කොච්චර තියෙනවද? මේකේ තේජෝ කොච්චර තියෙනවද? වයෝ කොච්චර තියෙනවද? ඕවා හිතන්න නෙමෙයි පිංගුතුනි දුන්නේ. ඉතින් ගොඩාක් අය ඒකේ තියෙන දැන් සංයුතිය කොච්චරද? පටවි සංයුතිය කොච්චරද? ආපෝ සංයුතිය කොච්චරද? ඕවා ගැන මෙනෙහි කර කර ඉන්නවා. ඒව බලන්න උත්සාහ කරනවා. නමුත් ඒව නෙමෙයි පිංගුතුනි මේ බලන්න කියලා ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ. ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ මේ එකම එකක් විදිහට තියෙන වස්තු. ඔය කියන සුද්දාස්තකෙන් හැදිලා තියෙන්නේ. නැත්නම් ඔය සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන්නේ. ඕන් ඔය සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ මෙන්න මේ කියන වස්තුන්. ඔය විදිහට වෙන් කරලා බලන්න. ඒ වෙන් කරලා බලනකොට ඔබට ඔය මැවිලා ඇවිල්ලා තියෙන ඔය කාම ස්වභාවය එන්නේ නැහැ. කාම ස්වභාවය කියන්නේ පිංගුතුනි හිතට ඇතුල් වෙන එක. අර වස්තු ටික ඔක්කොම එකට එකතු වෙච්ච තැන. හිත ඇතුළට බහින ධම්මයක් ඒක. එහෙනම් ඒක නැති වෙලා යනවා අරක සුද්දාස්තක මට්ටමින් දකින්න පටන් ගන්නකොට. එතකොට ආයි රෝස මලක් දැක්කත් එකයි. අසූචියක් දැක්කත් එකයි. දැන් අසූචියක තියෙන සංඝටක මේ මේ හොයලා බලන්න කිව්වොත් එම් විද්‍යාඥයන්ට. අහ දැන් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් මේ මේ මේ ග්ලූකෝස් කාලා මේ මේ අසූචියක් පහරන කෙනෙක්ගේ ඊට වඩා වෙනස් එකක් ඔගේ තියෙයිද? ඒවත් ඒවම තමයි. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තමයි. එහෙනම් මූලද්‍රව්‍ය මට්ටමට ගත්තොත් එහෙම. ඔය කාපු බත්තිකේ. අර පහරපු ටිකේ වෙනසක් නැහැ නේද? ඒවත් සුද්දාස්සක මට්ටමට ගත්තොත් එහෙම. කාබන් වල තියෙන සුද්දාස්සකේ ගත්තොත් එහෙම. ඔන්න ඔය විදිහට බලන්න පුළුවන් නේද මේක? එහෙනම් පින්වතුනි අසූචි පිනක් ගත්තත් ඒකෙනුත් ගඳක් වහනේ වෙනවනේ. ඉදිච්ච බත් මුට්ටි එකත් ගඳක් වහනේ වෙනවා. ඒ දෙකෙන්ම ගඳක් වහනේ වෙනවා. හැබැයි ඔය ඔය අංශු මාත්‍රයක් අරගත්තොත් එහෙම. ඒ අංශුවක් අරගෙන ඒකත් සුද්දාස්සක මට්ටමට කඩාගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් ඒකත් ගඳක් විතරයි. මේකත් ගඳක් අරකත් ගඳක්. දැන් නහයට මොන ගඳද හොඳ? ඔබගේ නහයට මොන ගඳද නහය ඉල්ලන්නේ? ඔබගේ නහයට මං අහන්නේ හිතට නෙමෙයි. ඔබගේ නහයට ඉල්ලන ගඳ මොකද්ද? ඉතින් හරි අසාධාරණයි නේ හැමුණොත් එහෙම. අර මාධ්‍ය වේදියෝ කියලා කියන පිරිස දේශපාලන කතිකාවතකට ගියොත් එහෙම. ඒ අය පක්ෂභේදයකින් තොරව ඉන්න ඕනේ නේද? මාධ්‍ය සදාචාරය කියන්නේ ඒක නේද? ආන් ඒ වගේ ඔය නහය කියන එකට සදාචාරයක් තියෙනවනේ. ඒ කෙනා ඔය ඔක්කොටම එකතු වෙලා ඉන්න ඕනේ නේද? එහෙනම් ඒ කෙනාට පිංගුතුනි දුගන්ධයක් ආවත් සුගන්ධයක් ආවත් දෙකම යා උපේක්ෂාවෙන් ගන්න ඕනේ නේද? ඉතින් එයා එහෙම ගන්නවා. එයාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. වේදනාවක් ආවොත් එහෙම. ඒ කියන්නේ ශාරීරිකව වේදනාවක් ආවොත් තමයි එයාට ප්‍රශ්නේ තියෙන්නේ. අපි හිතමු මේ ගඳක් එනවා මේ ඒ ගඳට නහය පිච්චෙනවා. ඇමෝනියා වගේ ලොකු ගඳක් එනවා කියලා හිතන්න. ඒ ගඳට අර නහය තියෙන ඒ සෛල පිච්චෙනවා. අන්න එතකොට මොකද කරන්නේ? රහතන් වහන්සේ නමක් වුණත් නහය වහගඩි. හැබැයි වේදනාවක් එන්නේ නැත්තම් ඒ කියන්නේ මේ ශාරීරිකව වේදනාවක් එන්නේ නැත්තම් මොන ගඳත් ගඳක් විතරයි. නිකන් හිතලා බලන්න ඒක. මොන ගඳත් ගඳක් විතරයි. ඉතින් නහයෙන් ඇතුල් වෙනවා. එතකොට මොන ගඳත් ගඳක් විතරයි. හැබැයි හොඳ ගඳ උපාදාන කරන් හිටියොත් මොකද වෙන්නේ? ගඳක් ඒ කියන්නේ සුවඳක් හැමතිස්සෙම බලාපොරොත්තු වෙමින් ඉන්න සුවඳක්. ඉතින් ගඳක් ආපු ගමන් මොකද වෙන්නේ? කැටෙනවා. ඔන්න ඔහොම ස්වභාවයක් තියෙන්නේ. ගඳක් ආපු ගමන් වෙන්නේ කැටෙනවා. නමුත් රහතන් වහන්සේ කියන උත්තමයන් පිංගුදුනේ එහෙම ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේගේ හිතත් හරියට මොකක් වගේද? නහය වගේ තමයි. දැන් ඔබගේ නහයත් හොඳයි. ඇහත් හොඳයි. කනත් හොඳයි. දිවත් හොඳයි. කයත් හොඳයි. හොඳ නැති එකම එක මොකද්ද? මන. රහතන් වහන්සේගේ මනත් හොඳයි. ඔබගේ ඇහැ වගේ තමයි රහතන් වහන්සේගේ මන. උපේක්ෂා සහගතයි. ඔබගේ අම්මා වගේ. අයියටයි, ඔබටයි, නංගිටයි, මල්ලිටයි වෙනසක් නැහෙනේ. කොහෙන් ආවත් එකම තමයි. ආන් ඒ වගේ ඇහැටත් කැත රූප කියලා ප්‍රශ්නයක් නැහැ. ඇහැට ඕනේ වර්ණ ටිකක් විතරයි. ඒ වර්ණ ටික ආව නම් ඇහැ ඒක ගත්තා. දිවටත් ওই જાතියමයි. අංශු මාත්‍රයක් තමයි දිවත් ගන්නෙ. කනත් ගන්නෙ අංශු මාත්‍රීය සංඥා ස්වභාවයක්. ඒ ටික කන ගන්නෝ. එහෙනම් ඒ ඔක්කොම පින්වතුනි මොනවද? උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගත නැති එක්කෙනෙක් ඉන්නෝ. එයා තමයි මන. මන කියන කෙනා උපේක්ෂා සහගත නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? මන කියන කෙනා හැමතිස්සෙම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ බලාපොරොත්තුෙන් ඉඳලා ඒක වෙනකම් බලන් ඉන්නවා. ඔන්න ඔය බලාපොරොත්තු හැටියට නොවෙන්න නිසා තමයි ශාස්ත්‍රඥ වහන්සේ කිව්වේ මේ දේවල් ඔක්කොම මොනවයි කියලාද? අනිච්චයි කියලා. මේ සිදුවීම්, මේ වස්තුන් ඔක්කොම හේතුන්ගෙන් හැදිලා තියෙන ඔබ හිතන් හිටියට. ඒ කියන්නේ අර විඥානික බලාපොරොත්තුවක් හටගත්තට ඒකෙන් පලක් වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙනවා කියලා එකක් නැහැ. එහෙනම් පිංගදිනී අනිච්ච නම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද? නිවන් දකින්න එක නෙමෙයිද? දැන් ඉන්නේ ඇයි? නිවන් දකින්න නැතුව ඉන්නේ ඇයි? නිච්චයි ඉඳ නේද? නිවන් දකින්න නැතුව මේ ඉන්නේ නිච්චයි ඉඳන්නේ. ජීවත් වෙන්න ආස කෙනෙක් ඉන්නෝ. ඒ කෙනාව පිට්ටනියකට ගිහින් දානෝ. ඒ පිට්ටනිය වටේටම ඉන්නවා රාජකීය පිරිසක්. ඒගොල්ලෝ අතේ තුවක්කු තියෙනවා. දැන් ක්‍රීඩාවක් තියෙන්නේ. ගස් ටිකක් තියෙනවා. මේ ගස් ආසේ හැංගිලා බේරෙන්න පුළුවන්. අර රාජකීයෝ හතර වටෙන් එකතු වෙලා මොකද කරන්නේ? වෙඩි තියෙනවා. දැන් මෙයාට ජීවිතේ නිච්චද අනිච්චද? ජීවත් වෙන්න හරි ආස කරන පුද්ගලෙක් ඔය පිට්ටනියට යන්න කැමති වෙයිද? ඇයි කැමති වෙන්නේ නැත්තේ? ඒ ජීවත් වීම කියන කාර්යය ඔතන සිද්ධ කරන්න බෑ නේද? කොච්චර හිතුවත් ජීවත් වෙන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන් කියලා අතන්ට ගියොත් එහෙම ජීවත් වෙන්න වෙන්නේ නෑ නේද? ඇයි ඒ? කොයි වෙලාවෙ වෙඩි කන්න වෙයිද දන්නේ නෑ. ඔන්න ඔය වගේ ස්වභාවයක් නේද මේ ජීව අපේ අදී අපේ මේ ජීවිතය කියලා කියන්නේ. නමුත් හැමදෙස්සෙම හැම මොහොතකම හිතෙන්නේ මොකද්ද? තව පුළුවන්. තව පුළුවන්. තව හිටිය හැකි. ඊළඟ සතිය අරක කරමු. ඊළඟ සතියේ මේක කරමු. ඇයි මේ ඔක්කොම? නිච්චයි. හෙට හවස මම ඕගොල්ලන්ගේ ගෙදර එන්න. දැන් මේ පුද්ගලයා නිච්චද? නිච්ච ස්වභාවයක නෙවෙයි ඉන්නේ. මොකද ඒ වෙලාවේ ඒ පුද්ගලයාගේ හිතේ හටගත්ත හෙට හවස ගිහිලා කරන්න ඕන කාර්යයක්. ඒක හටගත්ත ගමන් ඒ බලාපොරොත්තුව මත ඊළඟ සිත් පරම්පරාවේ දීගෙන යනවා මොකක් කියලාද? මම හෙට හවසට එන්න. ඒ කිව්වේ මොකද්ද? අර හිතේ හටගත්ත බලාපොරොත්තුව ඉෂ්ට වෙයි කියලා හිතන් ඉන්නවා. නමුත් හෙට හවසට ඒ පුද්ගලයා ඒ ගෙදර යාම කියන එක අර බලාපොරොත්තුව මත තීරණය වෙන එකක්ද? නෑ. ඒක තීරණය වෙන්නේ හේතු මත. කොච්චර නම් හේතු තියනවද පිංගතුනේ හෙට හවසට ඔබ යාළුවගේ ගෙදර යන්න? අඩුම තරමේ වාහනේ පැච් එකක් හරි ගියොත් යන්න පුළුවන්ද? ජීවිත විනාශ වෙන්න ඕනේ. වාහනේ ස්ටාර්ට් උනේ නෑ. උදේ මේ හවස නැගෙ මේ යන්න යනකොට වාහනේ ස්ටාර්ට් වෙන්නේ. දැන් පුළුවන් ද යන්න? එහෙනම් මොනතරම් හේතු මතද තියෙන්නේ? නමුත් හැම මොහොතකම බලාපොරොත්තු හදන එක නවත්තනවද? එහෙනම් තාම අනිච්ච තේරිලා නැහැ නේ හරියට. ඒකයි කිව්වේ පිඟුදරි පුළුවන් තරම් මේක වඩන්න ඕනේ. ඒ වඩන්න අනිච්ච වැටහෙනවා. අනිච්ච ප්‍රත්‍යක්ෂ වෙනවා. අනිච්ච ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේ කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න මොනවා වෙනකන්ද? අරහත්ත්වයට පත් වෙනකම්ම අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න. ඔය සුද්දාසක මට්ටමින් බලන්න කිව්වෙත් ඒකේ තියෙන හේතු තමයි. ඔය කාමයේ ජනිත වෙනවනම් මොනවාරි දෙයක් දිහා දකිද්දි සුද්දාසක මට්ටමින් ඇදලා බලන්න. මේ වර්ණ දෙක වෙනසක් නිසා නම් ඒක වෙන්නේ. දැන් මට මේව ඔක්කොම එක එකක් නෑර කියන්න බෑ. එක එකක් නෑර කියන්න ගියොත් එහෙම ඔය පහර ගහන්න බලන් ඉන්න පිරිස් කියයි බන කියනවා කියලා කුණු හරප කියනවා කියලා. ඔබ මේව හිතා ගන්න. මුහුණක් ගත්තාම එක එක පාටින් එක එක වර්ණ තියෙන්නේ. නාසයේ එක වර්ණයක්. ඇස් දෙක තව වර්ණයක්. තොල් පොටවල් තව වර්ණයක්. ආදී වශයෙන් ඔය තියෙන ඔය වර්ණවලට තමයි පින්වතුනි ඔය හිත ටුග්ගල යන්නේ. දැන් මේ මේ මේ මේ මේ රටවල්වල ජීවත් වෙච්ච පිරිසොල්ට ඕක හොඳට තේරෙනවා. දැන් අපි දකිනවා මේ මේ පන්තිවල ඉන්න ළමයි ෆොටෝ එකක් ගනිද්දි, විශේෂයෙන් කාන්තාව ගෑනු ළමයි ෆොටෝ එකක් ගනිද්දි තොල් දෙක උල් කරලා ෆොටෝ ගන්නවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඔබ දැකලා ඇති. ඔය Facebook ආදී වශයෙන් ඔය දේවල් වල ඔබලා ජීවත් වෙනකොට දැකලා ඇති ඔය ආදී ෆොටෝ. තොල් ෆොටෝවල් උල් කරලා ගන්නවා ෆොටෝ. ඇයි? අනිත් අයගේ දැඩි ආකර්ෂණයක් ඒකට යන්න. ඇයි? ඒ නිකන් තොල් නෙමෙයි. ඔය තොල් දෙක පිච්චිච්ච එකෙක් එහෙම ඕක කරනවද? නෑ. ඒක පොඩ්ඩක් රතු පාට හරි මොනවා හරි හොඳට පාටක් ගාලා හොඳට ඝනකමට හැදිලා තොල් දෙක මේ පාටක් එහෙම ගාලා තමයි පිංගුතුනේ අර එහෙම උල් කරලා පෙන්නන්නේ. එහෙම උල් කරලා පෙන්නලා ෆොටෝ එකක් අරන් දානවා. ඒ දාන්නේ මොකටද? එතකොට ඒකට අර ඇට්‍රැක්ෂන් එක වැඩි. හේතුව මොකද්ද? අර මූණ සුදු පාටයි. ඒ සුදු පාට හරි කළු පාට හරි මූණේ පාටට වඩා ගොඩාක් වෙනස්. ඒ අර ඉතුරු ඒරියා එක. ඒ ඉතුරු පරාසය ඊට වඩා වෙනස්. ඊට වඩා පාටින් වෙනස්. අන්න එතකොට මොකද වෙන්නේ? ටග් ගාලා ඒකට ඇහැ යනවා. ඒකට ඇහැ යනවා විතරක් නෙමෙයි අර කාමයේ ජනිත වීමේ වැඩපිළිවෙලක් ඒ හරහා සිද්ධ වෙනවා. හැබැයි යම්කිසි පුද්ගලයෙකුට ඔන්න ඔය තියෙන සුද්දාස්තක මට්ටමින් ඔවා දකින්න පුළුවන් නම් ඒ වර්ණයක් වෙන වර්ණ වෙනසක් දකීදි ටග් ගාලා දකින්නවා හරිද? මේ මොකද්ද? සුද්දාස්තකයේ මේකට තියෙන මේ වර්ණය. මෙතන තියෙන සුද්දාස්තකයේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඔන්න දකින්නවා. කම්මුලේ තියෙන සුද්දාස්තකයේ නෙමෙයි කටේ තියෙන්නේ. ඒ සුද්දාස්තක වෙනස්. ඒ වර්ණ වෙනස්. ඔන්න ඔය විදිහට දකින්නවා. එතන ඒ දකිද්දි පිංගුදිනි අර මේ මානසිකාර්යය ඒ තුලම තියෙන්නේ. ආයේ මේ තොල් පොටක් කිය. දැන් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා දින මේ අතපය අවයව වශයෙන් දකින්න යන්න එපා. මූලද්‍රව්‍ය වශයෙන් දකින්න. එලෙමන්ට්ස් කියලානේ මූලද්‍රව්‍ය වලට කියන්නේ. එතන මේ මූලිකම එලෙමන්ට්ස් මොනවද තියෙන්නේ? පස් ජල, ගිනි සුළං කියලා ඔය කියන්නේ නේද? පස් ජල ගිනි සුළං කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. එතන ඒකට අමතරව තව බැඳිච්ච උපාදාය රූප හතරකුත් තියෙනවා. අන්නේ හතරත් එක්ක හොඳට දකින්න. ඒ දකින්නකොට පිංගුතුනි අර මනස මුලාවට පත් වෙන ස්වභාවය නැති වෙනවා. ඔය කැපි පේන්න හදන වැඩපිළිවෙලක තියෙන ලක්ෂණ ඔය තියෙන්නේ ඔක්කොම. ඉතින් පව් ඉතින් ඒ දරුව දන්නේ නැහැ ඕවා ඉතින්. තේ දරුව ඒව කරනවා. නමුත් දැන් ඒ දරුවේ කරන දේවල් වලින් අපිට නිවන් දැක ගන්නත් පුළුවන්. ඒකේ තියෙන යථාර්ථය හරියට දැකලා. එහෙනම් ඕනෑම අවස්ථාවක ඒ වගේ දැන් ඔබ පාරේ යනකොට ඕනේ තරම් ඒවා දකින්නවා. එහෙනම් තනිකරම පිංගතුනි පාට දෙක වෙනසක් තියෙන්නේ. ටක් ගාලා දකින්න සුද්දාෂ්ටක වෙනස්. දැන් දතක් ගන්නකෝ. තොල් පොටකුයි දතකුයි ගන්න. දැන් ඔයකේ තියෙන සුද්දාෂ්ටක එකමද තියෙන්නේ. ඒකත් වෙනස්. ඇයි සංයෝජනය වෙනස්. ඒවැ තියෙන සංයෝජනේ වෙනස්. හමක් ගත්තොත් එහෙම හම ඇල්ලුවාම එබෙනවා. හැබැයි දතක් ඇල්ලුවට එබෙන්නේ නැහැ. එහෙනම් ඒ මට්ටමෙන් හොඳට දකින්න ඒවා. මේ තියෙන වෙනස් ජාතික එකක්. එතකොට එහෙනම් ඔන්න පොඩ්ඩක් හොඳට සුදු පාටට මැදලා hina වෙලා ඉන්න ෆොටෝ එකක් දකින්නවා. දැන් එහෙනම් ඒකේ මොකද්ද තියෙන්නේ? ඒකේ මේ කටක්නේ කියලා නෙමෙයි දකින්න තියෙන්නේ. හොඳට දකින්න මේ එක පැත්තක තියෙන සුද්දාස්තකය. අනිත් පැත්තේ තියෙන සුද්දාස්තක වල එකතුව. ඊළඟට තව ටිකක් මැද්දෙන් ඇවිල්ලා තියෙන සුද්දාස්තක වල එකතුව දකින්න. ඒක ආසයෙන් පොඩ්ඩක් දිවත් පේනවනම්. එතන තියෙන තවත් වෙනස්. ඇයි ඒක පාට වෙනස්? ඒකේ තද ගතිය වෙනස්. එහෙනම් පටවි සංයුතිය වෙනස් ඒකේ තියෙන. නේද? ඒකේ තියෙන ආපෝ සංයුතිය වෙනස්. ඔන්න ඔය විදිහට පිංගුදිනේ ඒක සිහි කරන්නේ මේ වෙලාවට. ඒ සිහි කරනකොට අර මෝඩ අදහස එන්නේ නැහැ ඔළුවට. පාට ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා බැලුවා. ඒක නිය අල්ලලා බැලුවාම කොහොමද කියන්නේ බැලුවා. ගලාගෙන යන වැගිරෙන ස්වභාවය බැලුවා. ඔය ඔක්කොම බලනකොට මොකද වෙන්නේ? අර මෝඩ අදහස නෙමෙයි වහින්නේ. යථාර්ථයයි දකින්නේ. ඕනේ මේක ඔන්න ඔය ආකාරයට යථාර්ථයෙන් දකින්න. ඒක හොඳට ප්‍රැක්ටිස් කරන්න. එතකොට පිංගුදිනේ මේ මහ ලොකු වැඩ නෙමෙයි මේවා. හිත මුලාවටපත් වෙන්නේ නැත්තම් හරිනේ. දැන් ඕකත් එක තවත් කාරණාවක් තියෙනවා කියන්න. අද ටිකක් අමාරු ඇති ඉන්න. හේතුව රස්නේ දවසක් නිසා. මොකද රස්නේ ටිකක් නිින්ද යන හැම බලනවනේ. අමාරුවෙන් හරි අහගෙන ඉමු ඉතින්. දැන් ලංකාවට ගියාට පස්සේ එම පිරිසවලට ඉතින් ටිකක් රස්නේ තියෙයි. රස්නේ නැති වෙන එකක් නැහැ. ඒ ඇයි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද ධර්මදේශනා තියෙන රාත්‍රී කාලේටනේ. රාත්‍රියේ ඉතින් පොඩ්ඩ හීතලයි ඉන්නේ. මේ අනිත් වෙලාවට ඉතින් ওই ගස්කල් තියෙනවනේ. ගහක් යට වෙලා ඉඳගෙන තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. අපේ මහත්මයෙක් මගෙන් ඇහුවා මේ විඥානයක් හටගන්නේ සංකාරයකින්. ඒ සංකාරයක් හටගන්නේ ධම්මයක් බැස්සහමනේ. ධර්මයක් ධම්මයක් ආහමනේ සංකාරයක් හටගන්නේ. නිකන් සංකාර හටගන්න බෑනේ. එතකොට ඒ මොහොතේදී ඒ මේ ධම්ම කොහොමද බහින්නේ කියලා. ඒ කියන්නේ මේ ධම්ම එයා මේ ධම්මයේ බැහැලි වුණාම ඒකට හාත්පසින්ම වෙනස් තව ධම්මයක් කොහොමද බහින්නේ කියලා. දැන් එක ධම්මයක් බැහැලා ඒකට අනුව සංකාරයක් හැදුනා. ඒකට අනුව විඥානයක් හැදුනා. ওই විදිහට මේ වැඩපිළිවෙල යනවා. ගිහිල්ලා ඒක ජාති දරා ව්‍යාධි මරණ මට්ටමට ගියාම අවිද්‍යාව නිසා මොකද කරන්නේ? ආයි ගොඩ නගන්න ඕනේ. ආයි ගොඩ නගනවා කියලා කියන්නේ මොකද්ද? අර අරමුණක් ආයි එනවා. ඒ වගේ අරමුණක් කොහොමද එන්නේ කියලා. ඔන්න ඔතනද පිංගදෙනි වැදගත් යමක් තියෙනවා. මම මේකෙන් සුළු වශයෙන් තමයි අද කතා කරන්නේ. ඉදිරි අනාගතයේදී ඒ ගැන ටිකක් ගැඹුරෙන් කතා කරමු. ගති ආකර්ෂණය කියලා එකක් තියෙනවා මේ විශ්ව ධාතුවේ. ගතියට ගතිය ගැළපෙන ස්වභාවයක් තියෙනවා. ගති ආකර්ෂණය කියලා. දැන් ශාස්ත්‍රුන් වහන්සේ දවසක් භික්ෂු පිරිසට කියනවලු. මහණෙනි අර බලන්න අර මුගලන්. බලන්න අර මුගලන් එක්ක ඉන්න අනිත් පිරිස. උතන ඉන්න ඔක්කොම ඉරිදි සම්පන්නයි. අර බලන්න සාරිපුත්‍රයන් වහන්සේත් එක්ක ඉන්න අනිත් පිරිස. ඒ සාරිපුත්තත් එක්ක ඉන්න ඒ පිරිස ඔක්කොම මහා ප්‍රඥා සම්පන්නයි. අර බලන්න උපාලි. ඒ රහතන් වහන්සේත් සමග ඉන්න සියලුම දෙනා විනයදරයි. ඕන් ඔය ආකාරයට මේ ගතියට ගතිය ගැළපෙන ස්වභාවයක් මේ විශ්ව ධාතුවේ තියෙනවා කියලා. මෙන්න මේ ගති ගැළපීම හොඳට ඔළුවට ගන්න. දැන් හයිඩ්‍රජන් කියන වායුව මේ වෙලාවේ ඔබට මේ හරිය හොයාගන්න පුළුවන්ද? පුළුවන්ද හොයාගන්න? බෑ. ඇයි බැරි? මේ තියෙන වායුවේ ගතියට ඒ ගතිය ගැළපෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගති ගැළපීමට ගැළපෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඒක ඒකට අදාළ තැනට යනවා. අපි ඕවට ඝනත්ව ආදී වශයෙන් විවිධාකාර නම් වලින් පාවිච්චි කරනවා. යකඩ ගුලියක් උඩ දැම්මොත් ගති ආකර්ෂණය නිසා කොතනක හරි ඇවිල්ලා නතර වෙනවා නේද? ඒ නතර වෙන තැන වතුර එහෙම තියේද? වතුරක එහෙම නතර වෙයිද? නතර වෙන්නේ කොතනද? ඒ ගතියට ගැළපෙන තැන. එහෙනම් වැඩි හරියක් ගතියට ගැළපෙන්න තමයි ඒ හැම එකක්ම නිර්මාණය වෙන්නේ. වැඩි හරියක් ගතියට ගැළපෙන්න ඕනේ. එහෙමනම් ඔන්න ඔය ගති ගැළපීම කියන එක හිත්වලත් තියෙනවා. ඒ හිත්වල තියෙන ගති ගැළපීමට අනුව ඒක හරියට වින්ඳුනි. මේ හිත් මේම මේ හැදි හැදි යනකොට උපාදානිත තත්වයන් යටතේ හිත්වලට ගති ආකර්ෂණයක් එනවා. ඒක හරියට අර මේක නිකන් හරි ගැඹුරුයි. උත්සාහ කරන්න තේරුම් ගන්න. මේ දැන් යකඩ කෑල්ලක් අරගෙන ඔය යකඩ කෑල්ල උඩ කාන්දමක් ඇතිල්ලුවත් එහෙම මොකද වෙන්නේ? ඒ යකඩ කෑල්ල කාන්දමක් වෙනවා. ඒ කියන්නේ අර කාන්දම් ගතිය අර යකඩ කෑල්ලට ආව නේද? අන්න ඒ වගේ යම් ආකාරයක ධම්ම හැදිලා මේ යන සිත් පරම්පරාවට ගති ආකර්ෂණයක් එනවා. ඊට මේ කාලයක් තිස්සේ ඒ ධම්ම වලින් හිත හැදි යද්දි එක ආකාරයක ධම්ම වලින් හිත හැදි යනකොට ඒ හිත් පරම්පරාවට ගති ආකර්ෂණයක් හැදෙනවා. ආන්ගේ මේ හැබැයි මේ එක හිතකටද හැදෙන්නේ? එහෙම එක හිතක් නැහනේ. එහෙම එක හිතක් හැදෙනවා කියන එකක් නැහනේ. ඒ හිත හැදුනා නම් මොකද වෙන්නේ? ඒක නිරුද්ධ වෙලා යනවා. එහෙනම් ඒ හිතට ගති ආකර්ෂණයක් තියෙනවා කියලා කියන්න බෑ. අර ගති ආකර්ෂණය එනවා අර හිත පරම්පරාවට. දැන් ඒ හිත හැදෙන ක්‍රමවේදයට අර ගති ආකර්ෂණයක් ආවම මොකද වෙන්නේ? හැම තිස්සෙම අර ධම්ම එන්නේ ආන් අර ගතියට අනුකූලව. අන්න ඒක තමයි අර මිනි මරුවෙක්. දැන් අඟුලි මාල කියන අර මිනි මරුවගේ හිත තුල බැස්සෙම මොන જાතියේවද? අර જાතියේවා. ඇයි? ඒත් ඒ ගිහිල්ලා නිකන් අර මලකඩක් බැඳිලා වගේ, කහටක් බැඳිලා වගේ හැදෙන හිත හැම එකම මොනවද තියෙන්නේ? අර જાතියෙන් තමයි, අර ගති ආකර්ෂණයෙන් තමයි හැදෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? අර අරය විහිදවනකොට, මුණ ගන්න අරය විහිදවද්දි ඇදිලා එන්නේ මොනවද? අර જાතියේවා. අර ගිය සතියේ පිස්සු කතාවටේම ඔන්න දැන් ටිකක් තියෙනවා කරුණ ඔබට ඇස් කරගන්න. ඔබ හිතන්න ඒක ඔබට කිව්වේ ඔබට හිතන්න. තව තවත් තව තවත් හිතන්න. ඔන්න වගේ ගති ආකර්ෂණයක් තියෙනවා. ඒ ගති ආකර්ෂණයට අනුව තමයි ඒක හැදිලෙන්නේ. එතකොට පිංගතනි අන්න ඒක නිසා තමයි කිව්වේ පුළුවන් තරම් ධර්මය මෙනෙහි කරන්න. එතකොට පුළුවන් තරම් ධර්මය මෙනෙහි කරන්න මොකද වෙන්නේ? ඔය ගති ආකර්ෂණය ධර්මය මෙනෙහි කිරීමටත් එනවා. එතකොට මොන අවස්ථාවක් ආවත් හිතට බහින්නේ මොකද ඩංගාලා? බුද්ධ ධර්මයක් තමයි හිතට බහින්නේ. අන්නේ බුද්ධ ධර්මයක් හිතට බහිනකොට හැම මොහොතකම හිත දුවන්නේ ධර්මයත් එක්ක. ඒක තමයි කියන්නේ මාර්ගඵල එක ලෙවල් එකකට යනවා කියන්නේ. මාර්ගඵලයක් ලැබුවා කියලා කියන්නේ මොකද්ද? ආන්න එක ගතියකට ආවා. මෙච්චර කල් මොකද උනේ? එක එක જાතිය ගති ගියා. උඩපල්ලෙහා උඩපල්ලෙහා ගියා. සෝතාපන්න ඵලයට ආවා කියන්නේ මොකද්ද? ආයි සතර අපායේ යන මට්ටමේ හිත් සඳහා තියෙන අරමුණු එන්නේ නැහැ. ඒ කිව්වේ මොකද්ද? ඒ අරමුණු ආකර්ෂණය කරන ගති ස්වභාවයක් මේ හැදෙන හිතේ දැන් නැහැ. මොකද පින්වතුනි අරමුණක් ඇදිලා ආවොත් මොකද වෙන්නේ? සංකාරයක් හැදෙනවා. දැන් සංකාර හදනවද? නැහැ. සංකාරයක් හැදෙනවා. සංකාරයක් හැදුනොත් මොකද වෙන්නේ? විඥානයක් හැදෙනවා. ඒ විඥානයේට නාම රූප බැස්සාම බලාපොරොත්තුවක් හැදෙනවා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණොත් ඇලෙනවා. ඉෂ්ට වුණේ නැත්තම් ගැටෙනවා. කොහොම කළත් ජාතියක් හැදෙනවා. රාග ජාතියෙක් හෝ ද්වේෂ ජාතිකයෙක් හෝ මෝහ ජාතිකයෙක් හැදෙනවා. ඒ හැදිච්ච එක ජරාවට මරණයට යනවා. ගිහිල්ලා අර දුකක් හට ගන්නවා. ඒ හටගත්තට පස්සේ අවිද්‍යාව නිසා මොකද කරන්නේ? ආයිත් සැරයක් අරකක් ඇදිලා එනවා. දැන් අරහතුන් වහන්සේගේ මට්ටමෙන් ගියාම මොකද වෙන්නේ? ආයි මතු උප්පත්තියක් උදෙසා ගති ස්වභාවයක් අර හිතේ නැහැ. ඒක නිසා ධම්ම අදින්නේ නැහැ. මොකටද? මතු උප්පත්තියක් උදෙසා. එහෙනම් පුඤ්ඤාභි සංකාරයක් කිරීම උදෙසා ධම්ම බහිද නැහැ. අපුඤ්ඤාභි සංකාරයක් උදෙසා ධම්ම බහිද නැහැ. ආනෙන්ජාභි සංකාරයක් උදෙසා ධම්ම බහිද නැහැ. ඇයි ඒ? අර ධම්ම තියෙනවා. හැබැයි ඒව ආකර්ෂණය කරන්නේ අර ගතියට අදින්නේ නැහැ. ඒකට හේතු නැහැ. ඔය මට්ටම තමයි දැන් මේ ඔබ උදා කරගන්න යන්නේ. ඒකයි මම කිව්වේ පිඟුද මේ නිවන පේන්න තියෙනවා. කරගන්න විතරයි තියෙන්නේ. කරගන්න ඉතින් වීරිය වඩන්න ඕන. නිකන් හම් වෙන්නේ නැහැ නේ. කරගන්න වීරිය වඩන්න ඕනේ. නමුත් මේවයි අරය කියන එක ඕනේ තරමකට විහිදෙන්න පුළුවන්. නමුත් මුණ වෙන්නේ අර ගති ආකර්ෂණය තියෙන එක විතරයි. අර පිස්සොන්ගේ කතාව වෙනස්. පිස්සොන්ගේ කතාවේදී එතන වෙන්නේ අරය ලොකු නෑ උන්ගේ. තාවකාලිකව අරය පොඩි වෙනවා. ඒක නිසා ඒකෙම තමයි හැමදෙසෙම මුණ වෙන්නේ. ඒකෙම තමයි ඇදි ඇදි ඇදි ඇදි එන්නේ. එනේව නැවතින්නේ නැහැ. මොකද ගති ආකර්ෂණයට ඇදිලා එන ඕන එකක්. දැන් මේ වෙලාවේ ඔබගේ හිත අපි හිතමුකෝ ඔබ සෝතාපන්නෙක් කියලා. එහෙනම් මේ වෙලාවේ ඔබගේ හිත මේ අරයට විහිදුනාට දැන් ඔය අරය ඇතුලේ තියෙන එක එක જાතියේව අම්මා මැරීම කියන එකේම වහයිද? නැහැ. කොහොම කළවත් දැන් අම්මව මරන්න මොකද්ද ඕනේ? හිතක් නේ ඕනේ නේ. අම්මව මරනවා කියන හිතක් එන්න ඕනේ නේ. ඒ අම්මව මරනවා කියන හිත හැදෙන්නේ කොහෙන්ද? සංකාරකින් නේද? අපුන්‍යාවි සංකාරකින් හැදෙන්නේ. එහෙනම් ඒ අපුන්‍යාවි සංකාරය හැදෙන්නේ කොහොමද? ඒ අදාළ ධම්මේ බහැලා නේද? එහෙනම් ඒ අදාළ ධම්මේ බහින්නේ නැහැ. බැස්සොත් එහෙම මොකද වෙන්නේ? ඒක හිතනවා. හරි, මැරුවේ නැහැ කියමුකෝ. ඒක හිතනවා. නේද? දැන් දැන් මේ මේ ගැඹුරු නිසා මම මේ බොහොම හිමින් අද මේ මේ කතා කරගෙන යන්නේ. ගොඩාක් මේ හඳ මේ බලෙන්ම පාලනය කරගෙන මේ කතා කරගෙන යන්නේ. මොකද මේක වේගෙන් වේගෙන් මේ එන එන වේගයට කියාගෙන යන්න ගියොත් එහෙම තේරෙන්නෙම නෑ මොකුත්. හොඳට ඔළුවට ගන්න. යම් ධම්මයකින් හටගත්ත සංකාරයකට හැදෙන විඥානයක් වෙනස් කරන්න බෑ කාටවත්. හැදුනට පස්සේ පුළුවන් ද වෙනස් කරන්න? කාටද ඒක කරන්න පුළුවන්? දැන් ඔබ බලාගෙන ඉන්නවා. ඔන්න ඔන්න විඤ්ඤාණය හැදුනා. අර ගහපි ගහපි ඔකට. පුළුවන් ද ඒව කතා කරන්න? අල්ලන්න පුළුවන්. ආ යන්න එපා මෙතනින් එහාට කියලා. එහෙම කරන්න බෑ. ඒක යනවා. එහෙමනම් දැන් අපිට හොඳටම වෙන්න තියෙනවා. රහතන් වහන්සේ නමක් ඝාතනය කරනවා කියන ධම්මයක් සෝතාපන්න උත්තමයෙක්ගේ හිතකට ආකර්ෂණය වෙන්න හේතුවක් නැහැ. කොයි තරම් ඈතට අරේ විහිදුවල ගියත් ඒක වෙන්න හේතුවක් නැහැ. දැන් බුදුහාඳුරන්න වැඩිද බ්‍රහ්මලෝකෙ වෙන්නේ මොනවද කියන බලන්න. ඒ බලන්නෙත් මොකකින්ද? හිතකින් නේද? දැන් බුදුහාමුදුරන්න තියෙන්නේ හිත නේද? හොඳ නැද්ද? දැන් බුදුහාමුදුර ගැන අමුතු කෙනෙක් නෙමෙයිනේ. බුදුහාමුදුරන්න තියෙන්නේ හිත. රහතන් වහන්සේලාට තියෙන්නේ හිත. නේද? එතකොට එන උන්වහන්සේත් අරමුණු කරන්න ඕනේ නේද මොකක් හරි එකක් උන්වහන්සේට පේන්න? චාතුම් මහ රාජිකේ ඉන්න දෙවි කෙනෙක් අරමුණු කරනවා. නැතයි ඊතනක බුදුහාමුදුර ගාවට ඇවිල්ලා කොසල් රජුරු අහනවා. ස්වාමිනී කෝසල මල්ලිකාව ඉතින් කලුරිය කළා මේ කරුණි කරන්නේ කොහෙද ස්වාමිනී ඉපදিলা තියෙන්නේ? එතකොට උන්වහන්සේ මේ මොහොතේදී අරමුණු කරන්න ඕනේ නේද කෝසල මල්ලිකාව? එහෙනම් දැන් අරමු මේ මේ කෝසල මල්ලිකාව කියන එක නා ගිහිල්ලාද? මේ අරමුණු වලින් ඈතට ගිහිල්ලාද? අරයෙන් ඈතට ගිහිල්ලාද? එහෙම එකක් වෙලා නැහැ. ඕනේ තරමක් පරාසයක් අරමුණු කරන්න පුළුවන් උන්වහන්සේට. හැබැයි ඔය මොන අර ඔය මොන තරම් අරය විහිදෙව්වා බව ගමනක් සඳහා නම් මුණක් වෙන්න හේතුවක් නැහැ. කොයි තරම් ඈතට මේක විහිදුවලා ඇරියත් මතු භවයක පිනවීම උදෙසා පිනක් කිරීමෙම ඒ උදෙසා හැම හිතක් හැදෙන්න පුළුවන්ද? බෑ. හිතක් හැදෙන්න බෑ කියන්නේ ඒ උදෙසා සංකාරයක් එන්න පුළුවන්ද? බෑ. ඒ උදෙසා සංකාරයක් එන්න බෑ කියන්නේ මොකද්ද? ඈ ඒ උදෙසා ධම්ම බහින්න හේතුවක් නෑ. එහෙනම් පිංගුතරි අවිද්‍යා නිරෝධයත් එක්කම තව එක දෙයක් වෙනවා. ඒ තමයි මොකද්ද? අර හිතට ගති ආකර්ෂණයක් හැදෙනවා. ඒ අර අර මෙච්චර කල් භව ගමනට වෙන්න තිබිච්ච සියලුම ආකර්ෂණීය ස්වභාවය මක්කලා යනවද? නැති වෙලා යනවා. දැන් එතනින් එහාට හැදෙන හැම හිතක්ම මොනවද? පාරිශුද්ධ හිත හැදෙන්නේ. දැන් හිත කිලිටි උනේ මොකකින්ද? ආරම්මන විජානන ලක්කණං චිත්ත. චිත්ත කියන්නේ මොනවද? ආරම්මන විජානන ලක්කණය. ඒකේ මොකද? අරමුණු ප්‍රජනනය නෙමෙයි. අරමුණු මොක් කරනවද? විජනනය කරනවා. විජනනය කරනවා කියන්නේ අරමුණු වල තියෙන ඇත්ත ස්වභාවයෙන් දැනගන්නවා. ප්‍රජනනය කරනවා කියන්නේ මොකක්ද? ඇත්ත තියෙනත් වඩා එහාට දැනගන්න එපා. තව ඇත්ත වලටත් වඩා එහාට දැනගන්නවා. ඒතර ඇත්ත වලටත් වඩා එහාට දැනගන්නවා කියන්නේ මොකක්ද? එතන තියෙන්නේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් මක් වෙනවද? කිරිටි වෙනවා හැමතිස්සෙම. ඒකයි විඥානික විඥානය කියන තැන ආගන්තුක උපක්ලේශයන්ගෙන් හැමතිස්සෙම කිරිටි වෙලා තියෙන්නේ. ඒ හැමතිස්සෙම කිරිටි වෙලා තියෙන නිසා මොකද වෙන්නේ? එතන තියෙන්නේ විජනනය නෙමෙයි. විජානනය නෙමෙයි. ප්‍රජානනය එතන තියෙන්නේ. පැටවු ගැහීම. තියෙන එකට වඩා පැටවු ගහලා තමයි දකින්නේ හැමතිස්සෙම. ඒ කියන්නේ රෝස මල. පඨවි තියෙනවා, ආපෝ තියෙනවා, තේජෝ තියෙනවා, වායෝ තියෙනවා, වර්ණ ගන්ධ රසෝජා තියෙනවා, පෙති තියෙනවා. තව මේ රේණු තියෙනවා, මේ පැණි තියෙනවා, ඒ ටිකක් තියෙනවා. කාමයක් තියෙනවා ඒකේ. අර ප්‍රජානනය කරන කෙනාගේ මේ හලුතෙන් ගහපු පැටිය මොකද්ද? කාම පැටිය. කාම පැටියත් ගහලා දෙනවා එතන. අපි ඒ කාම පැටිය ඉන්නවද? නෑ. ප්‍රභාස්වර වෙච්ච හිතකින් ඕක බැලුවා නම් මොකද වෙන්නේ? නෑ. ඒකේ තියෙන මොනවද? උන්වහන්සේ එහෙම මොනවා ස්වාමීන් වහන්සේ ඔබට හන්දේට පේන්නේ ඕකේ? උන්වහන්සේ කියන්නේ මේකේ පටවි තියෙනවා. මට ඕනම් පටවි විදියට බලන්න පුළුවන්. ඒ සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ කොටයක් පෙන්නලා. මට ඕනම් මේක පටවි විදියට දකින්න පුළුවන්. එයි ඉතින් පටවි තියෙන හින්දානේ. මට ඕනම් මේක ආපෝ විදියට, තේජෝ විදියට, වායෝ විදියට, වර්ණ ගන්ධ රස ඕජා විදියට බලන්න පුළුවන්. හරි. ස්වාමීන් වහන්සේ ඔබ හන්දේ මේ කාම විදියට බලන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? මේක එහෙම ගන්න නැහැ නේ. ඉබ්බෙක් පෙන්නලා ගෙම්බෙක් විදියට පේනවාද කියලා හබොත් එම් උන්වහන්සේ මොනවා කියයිද? නෑ මට එහෙම පේන්නේ නැහැ කියයි. ඇයි ඒ? ඉබ්බා තුල ගෙම්බෙක් නැති හින්දා. එහෙනම් මේ මල තුලත් කාමය කියලා එකක් නැහැ. ඒක නිසා උන්වහන්සේලාට කාමය කියලා එකක් මේකෙන් පේන්නේ නැහැ. උන්වහන්සේලාට පේන්නේ තියෙන එක විතරයි. ඇයි ඒ? අර මෝඩ ආකර්ෂණයේ නැහනේ. අර ගති ආකර්ෂණයේ සහ මුලින්ම දුරු කරලා තියෙන්නේ. ඒක නිසා ලෝකයේ පැවැත්ම නැත්නම් මේ ලෝකයේ සැරිසරන් භවයේ සැරිසරීම උදෙසා යම් කිසි ගති ආකර්ෂණයක් මෙච්චර කල් ඔය හිතවල තිබුණා නම් හැදෙන හැදෙන හිතට එහෙම ආකර්ෂණයක් තිබුණා නම් ආන් ඒ ආකර්ෂණයේ අවිද්‍යාවත් එක්ක මක්කල යනවද? දුරු වෙලා යනවා. අන්න එතකොට තිඟුදිනි මොන ධම්මයක් බැස්ස ලෝකෙට යන්න ධම්මයක් නම් බහින්නේ නැහැ. අන්න ඒක නිසා තමයි ශාස්ත්‍ර උන්වහන්සේට බහපු හැම ධම්මයක්ම මොනවද? භව උදුරපු ධම්ම හේවත් බුද්ධ ධම්ම වෙන්නේ. බුද්ධ ධම්ම. එහෙනම් ඔබටත් බුද්ධ ධම්ම වැස්ස නම් බුද්ධ ධම්ම නම් හැමතිස්සෙම ආකර්ෂණය කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රශ්න ඉවරයි. දැන් ශාස්ත්‍ර උන්වහන්සේ පිරිනුවම් පාපු වෙලාවේ රහතන් වහන්සේලා කොහොමද හිටියේ? දහම් සංවේගයට පත් වෙලා හිටිය කියලා කිව්වනේ. එහෙනම් ඒ වෙලාවේ උන්වහන්සේලාගේ හිතවලට බහින්නේ මොනවද දැන්? නේද ශාස්ත්‍රුන් වහන්සේ අප මේ පිරිනුවම් පාලා. උන්වහන්සේගේ ශ්‍රී දේහයත් මෙතන වැඩ තියෙනවා. රහතන් වහන්සේලාගේ හිතවලට බහිනව මොනවද? දහම් සංවේගය. ඒ කියන්නේ උන්වහන්සේලා දහම් සංවේගයෙන් ඉන්නවා. එහෙනම් ඒ මොහොතේත් උන්වහන්සේලාගේ හිතවලට මොනවද බහින්නේ? මේ පෘථග්ජන එහෙම නැත්තම් සේක පුද්ගලිය මක් කරනවද මේ? අඬනවා, වැළපෙනවා. පොළවේ හැපි හැපි අඬනවා. අම්මා මැරුණා වගේද? ලෝකෙට පායපු සූර්යානේ මේ මේ මේ තනි කරන මේ පින්නම් පාලා තියෙන්නේ. අම්මලා කෝටි ගාණක් මැරිච්ච දුක දැනෙනවා. මේ පොළවේ හැපි හැපි අඬනවා. රහතන් වහන්සේලා දහම් සංවේගයට පත් වෙනවා. දහම් සංවේගයට පත් වෙනවා කියන්නේ මොකද්ද? ඉතින් කොච්චර උන්වහන්සේලාගේ කොහොම මොන ඔහොම නෙමෙයි මේ ලෝකේ අනිත් පැත්ත ගිහිලා හිටියා. ඉතින් ශාස්ත්‍ර උන්වහන්සේගේ පරිනිර්වාණය කියන එක තරම් තවත් දරන්න බැරි දෙයක් තියෙන්න පුළුවන් ශාවකයෙකුට. එහෙනම් ඒසා මහා දේ වෙලා ඒත් උන්වහන්සේලාට දුක කියලා එකක් දැනෙන්නේ නැහැ. ඇයි ඒ? දුකක් දැනෙන්න නම් මක් වෙන්න ඕනේද? අර බලාපොරොත්තු හටගන්නේ බෑ. බලාපොරොත්තු හටගෙන ජාති හටගන්නේ බෑ. දුක කියන එක දැනෙන්නේ. මොකද ශාරීරික දුක නෙමෙයිනේ ඔය දැනෙන්නේ, මානසික දුකක් නේ. එහෙනම් ඒක දැනෙන්න මොකක් වෙන්න ඕනේද? බලාපොරොත්තු තිබිලා ඒව යන්න ඕන. නමුත් දැන් මෙතනදි වෙන්නේ මොකද්ද? දැන් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ පරිනිර්වාණ මංචකයේ ඉස්සරහා ඉඳගෙන ඉන්න රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතක් නිකන් හිතලා බලන්න. ඒ හිතක් කොහොමද හටගන්නේ කියලා? මේකට ආකර්ෂණය වෙනවද? මෙච්චර මේ මහා දුකක් කියලා ලෝක සත්ත්වයාට තියෙන වෙලාවෙත් ඒ හිතට ආකර්ෂණය වෙනවද පිංගුතුනේ ඒ වගේව? නැහැ. ඒ වෙලාවෙත් ආකර්ෂණය වෙන්නේ මොනවද? ඒ වෙලාවෙත් ආකර්ෂණය වෙන්නේ ධර්මය. බුද්ධ ධම්ම තමයි ආකර්ෂණය වෙන්නේ. මොකද හේතුව? අල ලෝක ධම්ම ආකර්ෂණය වෙන තැන දැන් නැහැ උන්වහන්සේට. ඒව සාහ මුලින්ම මිදිලා ඉවරයි උන්වහන්සේට. එතකොට අනාගාමී උතුමෙක් කොහොමද තියෙන්නේ? ඈ? කාම රාග කියන කාමරාග පටික කියන මට්ටමට යනකම් ඒ කාමය කාම රාගයද ඒ කියන්නේ කාමයේ ඔස්සේ සැරිසැරීමට කාමයේ ඔස්සේ තියෙන සැරිසැරීමට සහ ගැටීම කියන දෙක ඔන්න ඔය දෙකට අදාළව තිබිච්ච ගතියක් තියෙනවා නේද ඒ ගතිය සමුලින්ම මක් වෙලා ගිහිල්ලාද තියෙන හිතෙන් තුරන් වෙලා ගිහිල්ලා තියෙන. එහෙනම් දැන් බලන්න අර ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙච්ච හිත කියලා කියන්නේ යන්නේ මේ මේ මේ මේ එන ආකර්ෂණය නේද? සෝතාපන්නයාට ටිකක් සුද්ධයි හිත. සකදාගාමිත්වයේ ඉන්න කෙනාට තව ටිකක් සුද්ධයි හිත. ඊළඟ එක්කෙනාට තව ටිකක් සුද්ධයි. අරහතුන් වහන්සේට 100%ම සුද්ධයි. ඒ කිව්වේ මොකද්ද? අර මේ ලෝකයේ සැරිසැරීම් උදෙසා භවයේ සැරිසැරීම් උදෙසා තිබිච්ච ගති ආකර්ෂණය දැන් නැහැ. ඒ ගති ආකර්ෂණේ නැති නිසා මොකද වෙන්නේ? ඒවට අදාළ දේවල් බහින්නේ නැහැ. ඒක නිසා ඒවට අදාළව හිත හැදෙන්නේ නැහැ. එහෙනම් ඒවට අදාළ දේවල් මේ භවයේ සැරිසරන්නේ නැති මට්ටමේ දේවල් තමයි ඔක්කොම උන්වහන්සේට බහින්නේ. දැන් අපි හිතුව උන්වහන්සේට හිතෙනවා මට වතුර ටිකක් බොන්න ඕනේ. ඒ වගේ ඒවා බහිනවා. වතුර ටිකක් වෙන්න ඕනේ, වතුර ටිකක් නාගන්න යන්න ඕනේ ආදි වශයෙන් ඒ වගේ දේවල්. දැන් ඒව ගැනත් ඉස්සරහට කතා කරනවා මම. පටිච්චසමුප්පාදේ. ඒවා ඉතින් දැනට ඕනේ නැහැ. දැනට ඕනේ කුණු සුද්ධ කරගන්නනේ. කුණු නැති ටික ගැන කතා කරලා වැඩක් නැහැ නේ. කුණු සුද්ධ කරගන්න ඕන ටික කතා කරගමුකෝ මුලින්. කුණු ටික සුද්ධ වෙලා එනකන් ඊට පස්සේ බැරි අනිත් ඒවා කතා කරන්න. දැන් එතකොට එහෙනම් දැන් උන්වහන්සේට එහෙම හිත පහළ වෙනවා. හැබැයි දැන් උන්වහන්සේට හිත පහළ වෙන්න පුළුවන් තව කෙනෙකුට උදව්වක් කරන්න. මහදන් වහන්සේ නමක් පින්දපාතේ වැඩලා උන්වහන්සේ කුටියට වදිද්දි මගේ ඉන්නව හිඟන්නේක්. ඒ හිඟන්නට උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ පිණුසිකා වැඩපු දන් කොටසෙන් කොටසක් අර හිඟන්නට දෙනවා. ඔය වැඩේම කරනවා සේක පුද්ගලයෙකුත්. දැන් ඔය හිත් දැන් දෙන හිත් දෙකක් නේද? හිත් දෙකම අපි හිතමු දෙන අවස්ථාවේ හිත. ඒ දෙන අවස්ථාවේ හිත කියන එක ගත්තොත් එහෙම ඒ වෙලාවේදී දෙන්නටම තියෙන්නේ දෙන හිත තමයි. නමුත් එකක් අභිසංකාරයි නේද? ඉතින් දෙන්නටම දෙන හිත ආවේ. අපි දෙන්නගෙම තියෙන පාත්‍ර එකම જાතිය එකම කෑම එකම හිඟන්න කියලා. එක්කෙනෙකුට පුණ්‍යාවිසංකාරයකුත් අනිත් කෙනාට අපි මේ විසංකාරයකුත් හැදෙන්නේ. දැන් හිතලා හදා ගන්නවද? නෑ. දැක්කද අර ඒ හැදෙන හිතවල අර ගති ආකර්ෂණිය නෑ. ඒක නිසා දෙන හිත තමයි දෙන්නටම ආවේ. නමුත් එක්කෙනෙක් බලාපොරොත්තු සහිත අර මේ භව ගමනේ සැරිසැරීම කියන ස්වභාවයෙන් තමයි අර වැදෙන්නේ. නමුත් අර උත්තමයාට අර ගති ආකර්ෂණිය නැහැ. එන්නේ ගතිය නැති නිසා ඒ හැදෙන දේවල් වල මොකද වෙන්නේ? ඒ හැදෙන්නේ විසංකාරයක්. හැබැයි මේ කෙනාට හැදෙන්නේ පුණ්‍යාභිසංකාරයක්. අභිසංකාරයක්. ඒ පුණ්‍යාභිසංකාරය නිසා භවයක් ජනිත වෙනවා. භවක් ජනිත වෙනවා. උප්පත්ති භවකට යන්නත් පුළුවන්. නමුත් රහතන් වහන්සේත් ඒ දීමම කළා. නමුත් ඒ හිත හැදෙන වෙලාවේ අර ගති ආකර්ෂණේ උනේ නැහැ. තේමනම් පිළිගන්නේ මේ ධර්මයේ අසුරු කරන්න අසුරු කරන්න මොකද වෙන්නේ? මේ භවයේ සැරිසැරීම් උදෙසා තියෙන ගතිය අතුරුදහන් වෙනවා ටික ටික. ඒකයි කිව්වේ අර මැෂින් එකක කතාවක් කියලා පුළුවන් තරම් භූමිතෙල් ගගා මැෂින් එක සුද්ධ කරන්න කියලා. භූමිතෙල් කිව්වේ ධර්මය. පුළුවන් තරම් ධර්මයේ ගගා ධර්මයේ ගගා ධර්මයෙන්ම නම් හිත ඇදී ඇදී හැදි යන්නේ. එතකොට මොකද වෙන්නේ? ධර්මය විසින් ධර්මය පවත්වයි ඊට පස්සේ. එතකොට අර ආකර්ෂණය වෙන්නේ හැමතිස්සෙම ධම්මම තමයි. ඔන්න ඔය ආකර්ෂණය තුල ඉන්නකොට ක්‍රමක්‍රමින් අර ගති අතුරුදහන් වෙනවා. ඒ ගති අතුරුදහන් වෙච්ච ගමන් වැඩේ කෙරෙලා ඉවරයි. එහෙනම් පින්වතුනි දැන් මේ නිවන් දකින්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? ධර්මයෙන්ම මෙනෙහි කරන්න. භූමි තෙල්ම ගහන්න. එහෙනම් දැන් භාවනා කරනවා කියලා මොකද්ද කරන්න ඕනේ? ඒකයි පින්වතුනි මේ හැම මොහොතකම මේ එක එක දේවල් මතක් කර මේ මතු කර කර පින්නන්නේ ඒකයි. මුලාවට අහු වෙන්න එපා. අපරාදෙනේ භාවනා කරන වෙලාව කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතින් පැයක් මේ පැය 10ක් භාවනා කරනවා කියලා. චතුත්ථ ධානයේට හිත නැගිලා කියලා. ඉතින් මේ ක්‍රම වේද නෙමෙයි නම් යන්නේ. අපරාදෙනේ අර වෙලාව මොකද වීරයක් තියෙනවා. ඒක නිසා නෙමෙයි භාවනා කරන්නේ. ඡන්දයක් තියෙනවා. නිවන් දැක ගන්න ඕන ගමකුත් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම තියෙද්දි වැරදි පාරක නම් යන්නේ. කොච්චර වේගෙන් ගියත් වැඩක් නැහැ නේද? ධාවන ශූරයෙක්ව හදනවා. ඒ ධාවන ශූරයව හදන්න හොඳට කන්න බොන්න දීලා දුවෝලා ප්‍රැක්ටිස් කරවලා වේගෙන් දුවන්න පුළුවන් පුද්ගලයෙක් හදලා දුවන වෙලාවට ඌ අනිත් පැත්ත හරවල තියෙනවා. දැන් මොකද ඌ කරන්නේ? ඌ ඒත් දුවනවා. හැබැයි දුවන්නේ කොහෙද? වෙන දිහාවක. ඒකයි පිංගුදිනේ මේ කියන්නේ. මේ කියන දහම් න්‍යායට ගැළපෙනවද කියලා බලන්න. ඔය කරන වැඩ පිළිවෙල. වචනයකටත් හිත සමාධිගත කරන්න පුළුවන්. දැන් හිත ගැන මෙච්චර කල් කතා කරපු නිසා ඔබට හොඳටම තේරෙනුනේ හිතක් සමාධිගත වෙනවා කියන්නේ මොකද්ද කියලා. මං ගිය සතියේ ඔබට කිව්වා අර පටවික මේ නීලෝ කසිනේ එහෙම හදන විදිය. නීලෝ කසිනේ හදන්න පුළුවන් ක්‍රමවේද ගැන කිව්වා. එකම එක නිලක්. එකම කඩතොලුවක්වත් නැතුව හොඳ ෂයින් සර්ෆේස් එක හදනවා. හොඳ එක නිලක් ගන්නවා. ඕක දිහා බලන් හිටියානම් එන අරමුණු ඔක්කොම මොනවද? ඇහෙන් ගන්නම අරමුණු. ඇහෙන් අරමුණු අරගෙන අරගෙන අරගෙන අරගෙන ඊට පස්සේ ඒ ඇහෙන් ගන්න අරමුණු ඇස් දෙක පියාගෙන මනෙන් ගන්නවා ඊට පස්සේ. ඒ එතකොට එකම එක හිතක් නම් යන්නේ. දැන් මොකක් වෙලාද තියෙන්නේ? හිත සමාහිත වෙලා. එහෙට මෙහෙට දුවපු හිත දැම්මක් වෙලාද? එක අරමුණකට ඇවිල්ලා. දැන් ඉතින් නිවන් දැක්කද? දැන් ඔය ඔස්සේ චතුත්ථ ධානයටත් නැගලා ඕනම් පුළුවන් කෙනෙකුට අවිඥා පාදක චතුර්ථ ධානයෙන් ඉරිදියකුත් පාන්න. දැන් ඒත් නිවන් දැකලද? නෑ. අන්න ඒකයි කියන්නේ හැම තිස්සෙම බලන්න ඕනේ ධර්මයේද මෙනෙහි කරන්නේ කියලා. සමහර පිළිස් රූපං අනිච්චා රූපං අනිච්චා රූපං අනිච්චා රූපං අනිච්චා රූපං අනිච්චා රූපං අනිච්චා කියලා මෙනෙහි කරනවා. එතකොට බලන්න ඕනේ මේ ධර්මයේද මෙනෙහි කරන්නේ, එහෙම නැත්නම් මේ වචනයට හිත සමාහිත කරන්නද යන්නේ කියලා. ඔය දෙක හරි පැටලි සහිතයි. එනම් භාවනා කරනකොට පින්වතුනි ඔය රූපං අනිච්චා රූපං අනිච්චා රූපං අනිච්චා කියන්න දෙයක් නැහැ. සමහරට රූපං අනිච්චා කියලා හිතනවා. සමහරට ඊළඟට ආයෙ රූපං අනිච්චා කියලා කියන්නේ විනාඩියකට විතර පස්සේ වෙන්න පුළුවන්. ඇයි ඒ? ඇයි දැන් රූපං අනිච්චා කියන්නේ මොකද්ද කියලා මෙනෙහි කරනවා. මොකද්ද මේ රූපං අනිච්චා කිව්වේ මොකද්ද? වචනේ කියලා හරියන්නේ නැහැ. පද පරමයා කිව්වේ ඔන්න ඔතනට. පදයක් කිය කී ඉන්නවා. හිත සමාහිත වෙන්න පුළුවන්. දැන් හිතන්න මෙහෙම කවුරු හරි ඇවිල්ලා ඔබට කියනවා. මම චතුත්ථ ධානයේ ඉන්නේ. මම ද්විතීක ධානයේ ඉන්නේ. මම තෘතීක ධානයේ යනකම් ඔක්කොම කරලා තියෙන්නේ. ඒ කියනකොටම තේරෙන පළවෙනි එක මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේගේ පළවෙනි දහම් පදේවත් අහලා නැහැ. හැබැයි කියන එක ඇත්ත වෙන්න පුළුවන්. ඒක බොරුයි කියලා හිතන්න එපා. මම චතුර්ථ ධානයේ ඉන්නවා කියනකොට සමහර වෙලාවට කියන එක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි මම චතුර්ථ ධානයේ ඉන්නවා කියලා ප්‍රකාශයට පත් කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ මාන්නාදී ක්‍රමයක් නේද ඔය කරන්නේ? මං ඔබට දැනගන්න කියන්න. දැන් පිඟදනි මේ ධ්‍යාන කියන ඒවා හරි උතුම් දේවල්නේ. කසිනකින් හරි යම්කිසි පුද්ගලයෙක් ධ්‍යානයකට පත් වෙලා තියෙනවා නම් මේ කාම ලෝකයේ රංජනය කරගෙන ඉන්න මෝඩ යක්කුන්ට වඩා හොඳයි. ලක්ෂ ප්‍රකෝටි වතාවක් උතුම්. නිවන නෑය, භාවනාව නෑය, ඔය ඔය භාවනා කරලා වැඩක් නෑ, ඕවා කළාම පිස්සු හැදෙනවා කිය කිය මිනිස්සුන්ව වැරදි මාර්ගවලට යවන මෝග පුරුෂයන්ට වඩා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් උතුම්. ඒ උදෙසා ගුරුහරුකම් දෙන උත්තමයෝ. ඒක නිසා ඒකේ පහත් තත්වයක් නෑ. එහෙනම් එච්චර උතුම් වෙච්ච ධ්‍යාන ගැන ශාස්ත්‍රුන් වහන්සේ කියන කතාව මං කියන්න. ශාස්ත්‍රුන් වහන්සේ කියනවා ඔය ධ්‍යානයක් කියලා කියන්නේ හරියට අසූචි වලක ඉන්න පණුව ටික, වැසිකිලි වලක ඉන්න පණුව ටික අලුතෙන් අසූචි පිටක් වැන්නහම පොර කාලා දඟලලා එකෙක් අසූචි අර පිට උඩට නැගලා කියනවලු මේ බලපංකෝ මගේ ගොඩ උඹලට තියනවද මෙච්චර ගොඩ මේ බලහම් මගේ ගොඩේ ලොකු. ආන්න ඒ මට්ටමට සමානයි කියලා. එහෙනම් ප්‍රඥා ගෝචර වෙච්ච කෙනෙක්, ප්‍රඥාව මනාකොට වැඩිච්ච කෙනෙක් ඔය ධානයක් ස්මතු කර කර වෙන්නයිද? කෙනෙකුට යහපතක් කරන්න නම් කමක් නැහැ. ඒවත් ඉතින් ඒවත් ප්‍රභේද තියෙනවා. එහෙනම් ඔක්කොම වැරදියට ගන්න යන්න එපා. අපි හිතමු භාවනාවේ තියෙන වැදගත්කම කෙනෙකුට පෙන්වන්න. කෙනෙකුට කියනවා මම චතුත්ථ ධානයේ සම්වැදින ඉන්නේ, මම බොහොම මේ සමාධි සුවයෙන් ඉන්න උඹට වඩා කියලා. ඒක වෙන කතාවක්. අනුකම්පා සහගතව කවුරු හරි කෙනෙක් එහෙම ප්‍රකාශයට පත් කරනවා නම් කමක් නැහැ කියන්නකො. හැබැයි ඒක තමන්ගේ හිතනේ දන්නේ. මනෝපුබ්බංග මාදම්මානේ. එහෙනම් කෙනෙකුට හිතනවා නම් මම චතුර්ථ ධානයේ ඉන්නේ කියලා හැම කෙනාටම කියන්න. හෝ තව කෙනෙක්ට කියලා මම මේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මං කොහේ ඉන්න කෙනෙක්ද? මං චතුර්ථ ධානයේ ඉන්න කෙනෙක්. ඔය මට්ටමක් ගැන කතා කරනවා නම් පිංගතුනි. ශාස්ත්‍රුන් වහන්සේ නම් කවදාවත් ඒක අනුමත කරන්නේ නැහැ. කෙනෙක්ගේ ගැළවීම පිණිස, කෙනෙකුට උදව්වක් පිණිස, අනුග්‍රහයක් පිණිස නම් කමක් නැහැ. චතුර්ථ ධානයේ කියන තැනටත් ගිහිල්ලා අවිඥා පාදක චතුර්ථ ධානයේට ගිහිල්ලා 이르දි පෙන්වන්න හදන උත්තමයන්ට ශාතුණාන්දේ මොකද්ද කිව්වේ? ඕක කරන්න එපා කියලා. 이르දි පෙන්වලා ලොක්ක වෙන්න හදන්න එපා කියලා. අර තාපසේකුට මොකද්ද කිව්වේ බුදුහාමුදුරුවෝ? ගංගෙන් එතර වෙන්න බුදුහාමුදුරුවෝ වඩිද්දි තොටිය එහා යුර ඉන්නකොට බුදුහාඳුරුව බලන් හිටියා. මේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුහාඳුරුව බලාගෙන හිටියා. තොටිය මේ පැත්තට එනකම් ශක්තිමත් පුරුෂයෙකු වකුඩු කරපු අතත් දික් කරන සැනින් අකනිටා බ්‍රහ්මලෝකෙත් පහළ වෙන්න පුළුවන් ආශ්චර්යමත් 이르දියක් තිබිච්ච අපේ ශාස්ත්‍රඥ වහන්සේ දැන් බලන් ඉන්නවා කවුරු වෙනකන්ද? තොටිය එනකම්. ඔය වනාන්තරයේ අවුරුදු 20ක් 30ක් භාවනා කරපු තාපසයා කල්පනා කළා මිනිස්සුත් ඉන්නවනේ ඔතන. අද සමන බවත් ගෞතමයන්ට දෙන්නම් වැඩිම. බලන් ඉන්නේ යන්න බැරි හින්දානේ, 이르දි නැති හින්දානේ, තොටිය එනකන් ඉන්නේ නැතයිද යන්න බැරිය. එතනට ඇවිදilla බුදුහාඳුරෝ දිහා බලලා අවඥා සහගතව hina වෙලා දියමතු පිටින් ගියා. ඒ වෙලාවේ දැන් පිරිස් කලබල වෙලා හොගාලා සවන බවත් ගෞතමයන්ට නැද්ද 이르දි? එතකොට මේ තාපසයා ගියානේ. මේ බුදුහාඳුරෝ පොඩ්ඩක් ඉන්නකෝ මං කියන්නේ. ඔය තාපසයා අවුරුදු 30 ගානක් 40 ගානක් ඔය කැලේට වෙලා කරපු දේ වටිනකම මං තව ඩීකින් කියන්න. තොටි ආවා. තොටි හැයෙන් ඇහුවා. කොච්චර ගානක් යනවද? ඒ කාලේ දිවිච්ච සල්ලි වලින් බොහොම අඩු මුදලක් කිව්වා. ඔය අවුරුදු 30 ගානක් තිස්සේ මොක නේද කළේ? ඔය අවුරුදු 30 ගානක් තිස්සේම කරපු දේ වටිනකම් මොකද්ද? අර තොටිය ගන්න සල්ලි ගන්න. ඇයි කරන්න පුළුවන් එකම දේ මොකද්ද? දියමතු පිටින් යන්නේ. ඉතින් තොටියටත් පුළුවන් රාත්‍රුන් වහන්සේ වරන් දියමතු පිටින් යන්න. එහෙනම් පින්වතුනි ඔය ධාන ඉරිදි ඔය එකක්වත් තමන්ව මතු කරන්න එහෙම යොදා ගන්නවන ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ දහම අවබෝධ වෙච්ච අය නෙමෙයි. ධාන ඉරිදි තියෙන උත්තමයෝ ඉන්නවා. සම්මා ධාන ලැබපු උත්තමයෝ ඉන්නවා. ඒ උත්තමයෝ ඒවා ලැබලා අරහත්ත්වය සාක්ෂාත් කරගත්තු උත්තමයෝ ජීවතුන් අතරත් ඇති ඕනේ තරම්. ඒ මුත්තමේ ඉඳලා පිරිනුවම් පාලක් තියෙනවා. එහෙනම් ඒ ඔක්කොම සත්‍යයක්. හැබැයි ඒ උත්තමයෝ කවදාක්වත් තමන් මුදුන්පත් කර ගැනීම උදෙසා මට මන් දැන් අහවල් එකේ ඉන්නේ මන් දැන් අහවල් එකේ ඉන්නේ කියලා කතා කළා නැහැ. ඒක නිසා කවදාක්වත් එහෙම කරන්න එපා. දැන් ඇත්තට මං එහෙම කරන්න එපා කියන එක වැරදි. ඇයි ඒ? මොකද එහෙම වෙන්න හේතුවක් නැහැ. කියන්නේ ධර්මයේ තුලින් චතුර්ථ ධානයට සම්වැදිච්ච කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට හේතුවක් නැහැ තන තන කිය කී යන්නේ ඒක. හැබැයි වෙන ක්‍රමයකට සම්වැදින හිටියා නම් එහෙම. ඒක හොඳ ආයුධයක් මක් කරන්නද? අනිත්ේ උන්ට වඩා තමන් උසස් බව පෙන්වන්න. හැම තිස්සෙම හැම කෙනෙක්ම උත්සාහ කරනවා අනිත් කෙනෙකුට වඩා තමන් උසස් බව පෙන්වන්න. ඇයි? හීනමාන ගති ලක්ෂණෙන් යුක්තයි. සෙය්‍යමාන ගති ලක්ෂණෙන් යුක්තයි. සදිසමාන ගති ලක්ෂණෙන් යුක්තයි. මානෙ තියෙන නිසා හැම තිස්සෙම උත්සාහ කරනවා පින්වතුනි තමන්ට වඩා තව කෙනෙක් ඉහළයි කියන තියෙන බයට තමන්ව උස්සල තියාගන්න. කවුරු හරි දානයක් දුන්නොත් ඒ දානේ කොහොමද දුන්නේ කියලා අහනවා. අහලා විතරකින් නතර වෙන්නේ නැහැ. අහලා මොකද කරන්නේ? ඊට වඩා තව එක අංගයක් හරි මක් කරනවද? වැඩි කළා තමයි දානේ දෙන්නේ. සත්ක්‍රියාවකින් දෙනවා නම් කමක් නැහැ. හැබැයි දීලා ඉවරලා කියනවා කොහොමද? මගේ යාළුවා හාමුදුරුව 59ක දානයක් දුන්නා. හරිම හොඳයි. ඊට පස්සේ සතියේ මම හාමුදුරුව 109ක දානයක් දුන්නා. ඔන්න ඕක තමයි ස්වභාවය. හැම මොහොතකම ඔය කාර්යය තමයි සිද්ධ වෙන්නේ. ඉතින් බිඟුදිනි මේවා ඉතින් හිතේ තියෙන වැරදි. දැන් මේ වැරද්ද ඔබ තුලත් ඇති, අපි තුලත් ඇති. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ඉතින් වැරදි හදාගන්න එක තමයි බුදුදහමේ කරන්න තියෙන්නේ. වැරදි හදාගත්තා නම් වැරදි නැති වෙච්ච දාට මොකද වෙන්නේ? අරහත්. ඒ කියන්නේ මේ මෝඩ ධම්ම ආකර්ෂණය කරන හිතක් තමයි තාම හැදෙන්නේ. මෝඩ ධම්ම ආකර්ෂණය වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ස්වභාවික වැඩපිළිවෙලක්. ඒක මක් කරන්න ඕනේද? ඒක තහ මුලින්ම නැති කළා දාන්න ඕනේ. එතකොට මෝඩ ධම්ම බහින්නේ නැහැ. මෝඩ ධම්ම බහින්නේ නැහැ කියන්නේ වැඩේ ඉවරයි. මෝහ ධම්මනේ. අවිද්‍යා මූලික වෙච්ච ධම්ම බහින්නේ නැහැ. පාරිශුද්ධ හිත කියලා කියන්නේ හරියට අර නෙළුම් කොළයක් වගේනේ. වතුර දැම්මට හිටින්නේ නැහැ. ඒවට පත්‍යං වෙන්නේ නැහැ. ඒවට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා පිංගුදුනේ එකම ක්‍රමයේ තමයි ධම්ම ඇසුර. එහෙනම් දැන් භාවනාවට ඉඳ ගන්න. දැන් මම ඔබට කවදාවත් කියලා දෙන්නද භාවනා කරන්න එපා කියලා? ඔබ සෝතාපන්නයෙක් නම් භාවනා කරන්න පටන් ගන්න. සෝතාපන්නයෙක් නම් කිව්වේ මොකද්ද? මේ ධම තේරිලා තියෙනවනම්. පදවලින් නෙමෙයි. මේ ධම දැන් මේ මහා ගැඹුරකට මේ අනාගාමීත්වයට යනකම් දැන් ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඔය කොතනක හරි ධමක මේක තේරෙනවා නම් මේ න්‍යාය ධර්මයේ තේරෙනවා නම් ඔබට කර්මස්ථානයක් තියෙනව නේද වඩන්න? දැන් සෝතාපන්න නැති කෙනෙකුට කර්මස්ථානයක් තියෙනවද වඩන්න? ඕවෙන් කොච්චර කිව්වත් මිනිස්සු පිළිගන්න ලෑස්ති නැහැ. ඇයි? මුදුන් අත්තේ ඉන්නේ. අපි මුදුනෝ. අපි පොඩි කාලේ ඉඳලා භාවනා කරන්නේ. භාවනා පන්ති ගිහිල්ලා තියෙකෙස් ගන්නට. එහෙම තමයි කියන්නේ. බණක් අහන්නවත් එන්නේ නැහැ ඒ අය. ඇයි ඒ? හ්. අපි භාවනා කරලා දැන් මේ සෝවාන් වෙලා කොච්චර කාලද භාවනා කළා? එහෙම හිතන්නේ. පිංගුදුනි භාවනා කරලා සෝවාන් වෙන්න බැරි බව ඕනතරම් ත්‍රිපිටක සාක්ෂි තියෙනවා. මං කිව්වේ ඒකනේ. මේ කියන ඒවා පිළිගන්න බැරි නම් අපේ හාමුදුරු නමක් ලංකාවේ ත්‍රිපිටකය පෙන්න කියනවා. මෙන්න ත්‍රිපිටකයේ මේ තැන මෙන්න තියෙන බලපල්ල කියනවා. ඔය ඉන්ටර්නෙට් එකේ තියෙනවා. එහෙනම් ත්‍රිපිටකයේ තියෙන තැනත් පෙන්නලා කියනවා නම් ආයෙත් අහන්න දෙයක් නැහැ නේ ඒකේ. ඒකයි මං කිව්වේ යතිවරයන් වහන්සේලා විවිධාකාරයෙන් උදව් කරනවා මිනිසුන්ට මේක කරගන්න. ඒ උන්වහන්සේලාගේ උදව් අරගෙන මේවැත් උදව් අරගෙන නිවන් දකින්න උත්සාහ කරන එකයි තියෙන්නේ හැම කෙනෙක්ම. වේද බින්න වෙන්න දෙයක් නැහැ. එහෙනම් දැන් එතකොට දැන් මං කියන්නම් ඇයි කියලා සෝතාපන්නේ නොවි භාවනා කරන්න බැරි. භාවනා කරන්න මොනවද ඕනේ? කර්මස්ථානයක් ඕනේ. දැන් කර්මස්ථාන කියන මේ ඉල්ලගෙන වැඩක් තියනවද? ඈ කර්මස්ථානයක් කියන එක ඉල්ලගෙන වැඩක් තියනවද? ඈ ඔබ එනවා මාගාවට. ඇවිල්ලා කිය දැන් සෝතාපන්න නැති කෙනෙකුටත් පුළුවන් නේද ඔන්නම් මාගාවට ඇවිල්ලා කියන්න මේ මට කර්මස්ථානයක් දෙන්න. ඔතන මං කියනවා දැන් ගිරිමානන්ද සූත්‍රයේම කර්මස්ථානෙන් දීන දින ගෝණි ගන්නන්නේ. මේ සාස්ත්‍රුණාන්දගේ හැම දහම් කරුණාම කර්මස්ථානනේ. ඉතින් ඔන්න කියන්න පුළුවන් මොකද්ද? ආ රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති කියලා ඔන්නේ අන්න දුන්න කමටහන. දැන් එයා මොකද කරන්න ගිහිල්ලා? දැන් එයා වඩනවා. නේ වඩනවා. වැඩෙන්නත් පුළුවන්. මොනවද වැඩෙන්නේ? වචන. කොහොමද වැඩෙන්නේ? රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥාන ඔය විදිහට පැයක් විතර කරගෙන යනකොට මොකද වෙන්නේ? ඔය කියන සංඥා ප්‍රමාණයට මක් වෙනවද? අර හිත සමාහිත වෙනවා. එකම සංඥා ප්‍රමාණයක් යන්න පටන් ගන්නවා. ඒකම ওই විදිහට දවස් 2 3 භාවනා කරලා ඕක උස්ස ගන්න පුළුවන් ලොකු ප්‍රමාණයකට. දැන් ඊට පස්සේ ඒක නා හිතන් ඉන්නව මොකද්ද? දැන් ඒක නා නිවන් දකින්න යන්නේ කියලා. නෑ. ධ්‍යාන තියෙන්න පුළුවන්. හැබැයි නිවන් දකින්න බෑ. බුදුහාමුදුරුවෝ කියලා නෑ. සෝතාපන්න වෙන්න ඕනේ කියලා ධ්‍යාන ලබන්න. දසාතුන් වහන්සේ අෂ්ට සමාපත්තිලා බියන්නේ බුදු වෙන කලින්. නේව සංඥා නා සංඥායතනට යනකම් ධාන ලැබල හිටපු උතුම් වෙන්නේ. සෝවන් වෙලා හිටියද? නෑ. ඒත් වෙන්නේ. සෝතාපන්න වෙච්ච කෙනෙක් උනත් පදපරම විදිහට වැඩුවොත් මොකද වෙන්නේ? ඒත් බෑ කරගන්න. පදපරම විදියට හරියන්නේ නැහැ. ඒකයි කියුවේ යමෙක් සෝතාපන්න වුණත් ඒකේ නා ඇවිල්ලා ඉල්ලන්න එපා කමටහන්. ධර්මයේ අහන්න. ධර්මයේ අහලා ඒකේ තියෙන සාරාංශය ගන්න. ඒ සාරාංශය ගන්නකොට ඔබට අර දහම් කොටස් ඔක්කොම මතුවෙවි එනවා ආයි ආයි. ඒ සාරාංශය මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන්න අර මුළු දහමම ඇදි ඇදි එනවා. ඒක තමයි ක්‍රමවේදේ. ඒක තමයි ඔබගේ කමටහන. ඒක දිගින් දිගටම වඩන්න. ඒක හොඳට වැඩෙනවා ඊට පස්සේ. ඇයි ඒ? ඔබ අර්ථ සහිතව දන්න දෙයක්නේ. වචන ටිකක් නෙමෙයිනේ. ඔබමනේ හදාගත්තේ ඒක. දැන් අපි යමක් විග්‍රහ කරලා කමටහන, ඒ කියන්නේ ඒකට පද දීකුත් දෙනවා. දැන් කමටහනක් දෙන්න පුළුවන් මෙහෙම. කැඩෙන දේ කැඩෙත, බිඳෙන හැම දේ බිඳෙත, නැහෙන දේ නැහෙත, අතර මිදුනම නිවන් දකිත. දැන් ඔය ටික දෙනවා කාට හරි කෙනෙකුට. ආ මේ මෙන්න මේක පාඩම් කරගෙන වඩන්නකෝ. දැන් එයා මොකද්ද කියන්නේ? වචන ටික. නැත්තම් ඕක ආශ්‍රය කරගෙන දහම් දේශනාවක් යනවා. ඒ දහම් දේශනාව අවසන් වෙනකොට ඔබගේ හිතේ ඔය කරුණු ටිකට අදාළව ගැබ් වෙනව නේද ඔක්කොම අවශ්‍ය ටික. දැන් ඕක මෙනෙහි කරන වාරයක් ගන්න හිත දිගේ මොනවද දුවන්නේ? අර කියපු දේවල් නේද ඔක්කොම ධර්මයේ නේද දුවන්නේ ඔක ඇතුලේ. එහෙනම් දැන් ඔබ මේ නිරන්තරයෙන් කරන්නේ සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ මෙනෙහි කරන එක නේද භාවනාවට ඉඳගෙන. දැන් ඔබ හොඳටම දන්නවා නේද සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ මෙනෙහි කළොත් විතරයි නිවන් දකින්න පුළුවන් කියලා. එහෙනම් ඒ නිවන් දකින්න ක්‍රමවේදනේ ඔය තියෙන්නේ. එහෙනම් පිංගුතුනි ආයි මේ මට කමටහනක් දෙන්න කියාගෙන ඉන්න ඕනේ නැහැ. ඕනම් පද ටිකක් ඉල්ල ගන්න. හැබැයි ඒ පද ටිකට අදාළ දේශනාවක් අහන්න. පද ටිකක් ඉල්ල ගන්න කමක් නැහැ ඒකට. කර්ම එනම් අහන්න ඕනේ මේ මේ කර්මස්ථානයක් දෙන්න නෙමෙයි මට කර්මස්ථාන වාක්‍යයක් දෙන්න කියලා කියන්න. ඒක තමයි කර්මස්ථාන වාක්‍යයක් දෙන්න කියලා කිව්වහම එතකොට එහෙනම් ඔබ ඇවිල්ලා අහන්න ඕනේ මොකද්ද කර්මස්ථාන වාක්‍යයක් දෙන්න. ඒත් එක්ක ඔබ හිතන්න ඕනේ තව එකක් තියෙනවා මොකද්ද ඒ කර්මස්ථාන වාක්‍ය කටපාඩම් කරගත්තට කමක් නැහැ. ඒකට අදාළ වෙච්ච දේශනා අඩුම තරමේ 10ක් 20ක්වත් අහන්න. එහෙම නැත්තම් දේශනා අහලා ඉවර වෙලා ඔබ කර්මස්ථාන වාක්‍යයක් හදාගන්න. ඕනේ විදියක්. දැන් කර්මස්ථාන වාක්‍යයක් හදපු කෙනෙක් දැන් හදපු කර්මස්ථාන වාක්‍ය තියෙනවනේ. ඒකක් පාවිච්චි කරන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? හරියට මේ මාර්ගඵලලාභී උතුමෝ දේශනා කරන සද්ධර්මයක් අහන්න ඒකට අදාළව. දැන් ගොඩක් දුරට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඔබ කර්මස්ථාන වාක්‍යයක් අරගෙන ඉවර වෙලා ඒක දේශනාවක් අහනවට වඩා හොඳයි. දේශනාවක් අහලා ඉවර වෙලා ඒක හොඳට තේරුණා නම් ඔබට. අන්න ඒකට අදාළව කර්මස්ථාන වාක්‍යයක් හදාගන්න හිතේ. ඉතින් ඔය ඔක්කොටම පොදු ඉන්නේ රූපං අනිච්චා වේදනා අනිච්චා කියන එක එහෙම. නේද? එතකොට ඔන්නෝ වගේ මොකක් හරි එකක් අරගත්තාම ඕකේ තියෙනවා අර තීපු ඔක්කොම සාරේ. දැන් ඒක නිරන්තරයෙන් මෙනෙහි කරන්න. ඒක නිරන්තරයෙන් මෙනෙහි කරගෙන යනකොට අර මහා ධම්මක් කන්දයක් ඕක බැහැ ඔය හිත දිගේ දුවනවා. ඔය හිත දිගේ දුවන ඔය හැම ධර්මස්කන්ධයක්ම කරන්නේ මොකද්ද? ඔය හිත ටිකින් ටික මක් කරනවද? සුද්ධ කරනවා. ඔය ටිකින් ටික සුද්ධ කරනකොට මොකද වෙන්නේ? ආයි අර තියෙන ජරා ගති, මෝග ගති වලට කිසිම ආකර්ෂණීය ස්වභාවයක් හැදෙන්නේ නැහැ. ඒව තහ මුලින්ම දුර වෙලා ගියා. ආර්යයන් වහන්සේ ලෝකෙට බිහි වුණා. ඉතින් මෙන්න මේ කාර්යය තමයි භාවනාවේදී කරන්න තියෙන්නේ. දැන් එහෙනම් මට කියන්න සෝතාපන්නයෙකුට භාවනා කරන්න බැරි හේතුව ඔබ දන්නේ නැද්ද? සෝතාපන්න නොවිච්ච කෙනෙකුට භාවනා කරන්න බැරි හේතුව ඔබ දන්නේ නැද්ද දැන්? එහෙනම් දැන් සෝතාපන්න නොවිච්ච අය කොච්චර භාවනා කරන්න ගියත් මාර්ගඵලයක් ලැබෙන්නේ නැති හේතුව ඔන්න ඕකනේ. පද ටිකක් කිය ඉන්නවා මිසක් ඒගොල්ලෝ දන්නේ නැහනේ මොකද්ද කියන්නේ කියලා. ඒක නා දන්නවනම් ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නවනම් මොකද්ද කියන්නේ කියලා. එහෙනම් එයා කවුද? එයා සෝතාපන්නෙක්. ඒකයි තියෙන්නේ. එයා දන්නව නම් මොකද්ද කියන්නේ කියලා එයා සෝතාපන්නෙක්. එයා දන්නේ නැත්තම් මොකද්ද කියන්නේ කියලා එයා සෝතාපන්නෙක් නෙමෙයි. එහෙනම් ඒ භාවනාවෙන් එයාට කවදක්වත් මාර්ගඵල ලබන්න නිවන් දකින්න බෑ. නෑනේ අවබෝධ වෙලා නෑනේ. ධර්මය දන්නවා. දැන් ධර්මය කියන එක මොකද්ද? ධර්මය කියන්නේ වචන ටිකක් නේද? ධර්මය කියන්නේ වචන ටිකක්. දැන් ඔය වචන ටික දැනගත්තට හරියන්නේ නෑනේ. දැන් හිතන්නකෝ මෙහෙම වචනයක් කියන්නේ ධම්මයක්. ඒ වචනේ ඇහෙනකොට දැන් කනට ඇහෙන ඒවා ශබ්දනේ. වචන කියන්නේත් මොනවද? ශබ්ද. දැන් අනිච්ච කියලා වචනයක් තියෙනවනේ. දැන් ඔය අනිත්‍යයි කියන පිරිසක් ඉන්නවනේ. ඔය පිරිසට අනිච්ච කියලා කියපු ගමන් ඒගොල්ලන්ට මොකද්ද ඔළුවට වැටෙන්නේ? ස්ථිර නැහැ කියලා එකක් වැටෙනවා. ඔබට මොකද්ද වැටෙන්නේ? විඥානික බලාපොරොත්තු වල ලෙස පවතින්නේ නැහැ. ඇයි? හේතුන්ගෙන් හැදිච්ච දේ. හේතුන්ගෙන් හැදිච්ච දේවල් විඥානික බලාපොරොත්තුවක් ලෙස පවතින්නේ නැහැ කවදාවත්. ඔන්න ඕක තමයි ඔබගේ හිතේ බහින්නේ. සුද්දෙකුටත් ඇහෙනවා අනිච්ච කියලා. එයාට මොනව බහිනවද? එයාට මොකක් හරි හිතේ. එයාට ඒක ශබ්ද මාත්‍රයක් විතරයි. දැන් එහෙනම් පදයක් දන්නවා, ඒ පදේ අර්ථය හරියාකාරව වැටහිලා නැත්තම් ඒ පදේ කියන වාරයක් ගානේ කොහාටද යන්නේ? බස් එකේ මේ කොළඹ යන බස් එක අනුරාධපුර පැත්තට නම් හරවලා තියෙන්නේ. බස් එක යන වාරයක් වාරයක් ගානේ බස් එක කොහෙටද යන්නේ? අනුරාධපුරයට. ඒ කියන්නේ කොළඹින් එන්න එන්න මක් වෙනවද? ඈත් වෙනව නේද? ඔන්න ඒ ක්‍රම වේදේ තමයි වෙන්නේ. ඉතින් වචනයක් කියලා කියවන ඒ වචනේ කියන්නේ ශබ්ද මාලාවක් විතරයි. ඒකට අදාළව නිවැරදි සංඥා නැගෙන්න ඕනේ. නිවැරදි අර්ථ වැටහෙන්න ඕනේ. ඒ නිවැරදි අර්ථ හරියාකාරව වැටහුන් නැත්නම් ඒ වචනයෙන් වෙන්නේ අනුරාධපුරයේ බලා දාමණය වෙන එක විතරයි. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නිවනෙන් ඈත් වෙවි වෙන පැත්තකට යනවා. වීරියක් තියෙනවා, ආසාවක් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම දාගෙන ඒ කියන්නේ මොකද්ද? බස් එක 60ට 60 පාගල යනවා. කොහෙද යන්නේ දැන්? අනුරාධපුරයට යන්නේ. ඇයි? පාර අනිත් පැත්තට හැරවිලා තිබුණේ. ඒකයි සෝතාපන්නයේ තියෙන වැදගත්කම. සෝතාපන්නයා නිවන හරියාකාරව දුටු පුද්ගලයෙක්. ඒ කිව්වේ මේ බස් එක කොළඹට හරවපු කෙනා තමයි සෝතාපන්නයා කියලා කියන්නේ. ඒ සෝතාපන්නයාට ඊළඟට ඕනේ මොනවද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. ඒ කියන්නේ මොනවද? හොඳට බස් එකට තෙල් ගහලා, ඔයිල් කරලා, ඔක්කොම කරලා, අලුත් රෝද දාලා, ඒ ලෑස්ති කරලා තියෙනවා. කොහේ යන්නද? මෙවයි යන්නේ. ඇයි? කොළඹ පැත්තට හරවලා තියෙන්නේ. දැන් ඉතින් මොකද කරන්නේ? 60ට 60 පාගල යන්න තමයි තියෙන්නේ. සෝතාපන්න නොවි 60ට 60 පාගල ගියොත් යයි කොහේ හරි. යන බවක් දැනෙයි. එහෙමනේ ඉතින් වැඩි හරියක්. මම යනවා. මම මෙහෙම සිල් ගන්නවා, මම අරම ගන්නවා, මම මෙහෙම කරනවා. ඒ කරන බව දන්නවා. ඒ කියන්නේ කොහෙ හරි යනවා කියලා දන්නවා. හැබැයි යන්නේ කොහෙටද කියලා දන්නේ නැහැ. මේකයි තියෙන්නේ පිංගුදේ. ශාස්ත්‍රුන් වහන්සේගේ ක්‍රමවේදේ ඔය කියන එක මේ මහාන් තත්ත්ව කමක්වත් නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ ක්‍රමවේදේ පිංගුදේ හරියට භූමි තෙල් ගගහා මේක යනවනම් එන්න පල්ලෙහාට යනවා. එන්න පල්ලෙහාට යනවා. පින්වතුනි මේ දේශනා අහන්න පළවෙනිම දවසේ හිටිය තම 3 දෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ 3-4 දෙනෙකුට මේ දේශනා කරද්දි ඒ දේශකයාට තියෙන්නේ නැති මහා මානයක්. 3-4 දෙනෙකුට දේශනා කරනවා කියලා. අද 120කටත් අධික ප්‍රමාණයක් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා ගිහි පැවිදි වශයෙන්. හැබැයි එදා තිබිච්ච ඒ දහජරා මානෙන් 90%ක්ම අද වෙනකොට නැහැ. මෙන්න මේකයි පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්යය. එදා මතුවෙන්න හදන්න ඇති පොඩ්ඩක් හරි අර 3 දෙනා අතර හරි හා 5 දෙනා අතර හරි 120ක් අතරේවත් මතුවෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැංගෙන්නමයි ඕනේ. අයින් වෙලා ඉන්නමයි ඕනේ. ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන සද්ධර්මයේ ආශ්චර්යය. එහෙනම් ඒ සද්ධර්මයේ ගත්තනම් ආයි මතුවීමක් කොහෙවත් පේන්න නැහැ. වෙන පාරක් ගත්තනම් තනින් තනින් මතුවෙවි එනවා වෙයි. ඒක නිසා පින්වතුනි ඉතින් ඒක උත්සාහ කරන්න. ධර්මයෙන්ම මෙනෙහි කරන්න. භාවනාව කියන වචනයට වඩා හොඳ වචනයක් තියෙනවා මොකද්ද? ධර්මය මෙනෙහි කරන්න. භාවිතා කරන්න. ධර්මය භාවිතා කරන්න. භාවිතා කරන්න. භාවිතා කරන්න. දැන් ඔබ ආයි භාවනාවකට යනවන්න කියන්න ඕන කොහමද? මම ධර්මය මෙනෙහි කරන්න යනවා. එතකොට හරිනේ. එතන අනිත් අයට වඩා වෙනස්. ඔව්. අනිත් අයට වඩා වෙනස්. මම ධර්මය මෙනෙහි කරන්න යනවා. මම කොහොමද වෙනයි මෙනෙහි කරන්න යන්නේ? මම ධර්මයේ භාවිතා කරනවා. බහුලව භාවිතා කරනවා. නිතර භාවිතා කරනවා. භාවිතා බහුලී කතා. එහෙම කරන්න කියලා සාතරුන් වහන්සේ කිව්වේ. සති සම්බොජ්ජංගාමයා සම්මදක්කාතා භාවිතා බහුලී කතා අවිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ඔය සාතරුන් වහන්සේගේ වචන. එතකොට උන්වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ භාවනාය පහතබ්බ කියන්නේ? භාවනාය පහතබ්බ කියලා කියන්නේ සප්ත සම්බොජ්ජංග ධර්මයන් වඩා ගන්න එක. සප්ත සම්බොජ්ජංගයන් පූර්ණ කරන එක කියලා. එතකොට සප්ත සම්බොජ්ජංග ධර්මයන් ගැන දේශනා කරන උන්වහන්සේ කියනවා සති සම්බොජ්ජංගාමයා සම්මදක්කාතා භාවිතා බහුලී කතා අවිඥාය සම්බෝධාය නිබ්බහානාය සංවත්තති. තිරුවානා පොත්වහන්සේකෙත් මේවා තියෙනවා. මොග්ගල්ලානත් තේර බොජ්ජංගේ, චුන්ද බොජ්ජංගේ ආදි වශයෙන් තියෙන හාරිපුත්යන් වහන්සේට කොහේ දේශනා කරපු තව බොජ්ජංගයක් තියෙනවා. ඒ බොජ්ජංග පිරිත් කියලා ඔබ දන්නවා ඇති. ඒ පිරිත්වල තියෙනවා මේ කතාව. එහෙනම් දැන් ඒකේ මොකද තියෙන්නේ? භාවිතා බහුලී කතා. එහෙනම් දැන් ඔබ මොකද්ද කරන්න ඕනේ? භාවිතා බහුලී කතා. ආයිත් මොකද්ද කරන්න ඕනේ? භාවිතා බහුලී කතා. ලැජ්ජද එහෙම කරන්න? ලෝක සත්‍යය භාවනා කරද්දී ඔබට භාවිතා කරන්න ලැජ්ජද? එහෙම වගේ එකක් තියෙනවද? හැමෝම නිකන් භාවනා කරනවා කී කියන යන්නේ. අපි මේ ධර්මයේ පොඩ්ඩක් මෙනෙහි කරන්න යනවා. ඒක නිකන් මදි වගේද? ඒ මදි වගේ නිසා තමයි ඉතින් අර වගේ ලොකු වචන පාවිච්චි කරන්නේ. ඒක නිසා පිංගුතුනි ඔබ හිතින් හිතා ගන්න මම මොනවා කරන්න යනවද? මම දහම භාවිතා කරන්න යනවා. හැම මොහොතකම පිංගුතුනි දහම භාවිතා කරන්න. කරලා බලන්න. මම කියන්නේ ඒකයි. මං කියන නිසා නෙමෙයි. කරලා බලන්න. මේ ඉඳගෙන හරි හිටගෙන හරි බුදියගෙන හරි බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යන ගමන් හරි භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. මොකද්ද? ධර්මය. ධර්මයෙන්ම භාවිතා කරන්න පුළුවන් තරම්. කෙලෙස් ගැලවෙනවා. ඒක ඒකාන්තයි. මොකද බුද්ධ ධර්මයේ හින්දා. ඒකාන්තයෙන්ම භව ඉදිරෙනවා. ඒ මොහොතේ භව ඉදිරි යනවා. රාග භවක් හැදෙන්න දෙන්නේ නැහැ. උදුරලා දානවා. බුද්ධ ධම්මයකින් හැදුනොත් එහෙම සංකාරයක්. රාග ජාතිකයක හැදෙයිද? නෑ. ඒ මොහොතට උගුල්නවනේ ඒක. ඒකනේ භව උද්ද හේවත් බුද්ධ කියලා කියන්නේ. භව උද්ද ධර්මයේ මේක. භව උදුරලා දාන ධර්මය. ඒ මොහොතට හැදෙන රාග භවත් උදුරනවා ටක් ගාලා. හැදෙන්න දෙන්නේ නෑ. එහෙනම් ඒ මට්ටමට ඔක පූර්ණ කරගත්තා නම් ආයි භව හැදෙන්නේ නැහැ නේ. එකම දවසක්වත් එකම මොහොතකවත් භව හැදෙන්නේ නැහැ. එහෙනම් හිතලා බලන්න පිංගුතුනි. මේ ඔබගේ බස් එක පුළුවන් තරම් මේ හරි පාරට දාන්න හදන්නේ. දාලා දැන් දුවන්න. එච්චරයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. වේගෙන් පුළුවන් තරම් වේගෙන් දුවන්න. හැබැයි හරි පාරට දාගන්න. නැත්නම් අපරාධේ. මේමයි. දැන් හොඳ ප්‍රශ්නයක් ඒක. ඒ ප්‍රශ්නේ තමයි ධර්මයේ මෙනෙහි කරනකොට ඒ ධර්මයේ මෙනෙහි කරන හිතත් අනිච්චයි නං. ඒ හිතත් අතාරින්න ඕනේද කියලා. දැන් මේකයි ප්‍රශ්නේ. දැන් කවුද ධර්මයේ මෙනෙහි කරන්නේ? දැන් ඔබ ධර්මයේ මෙනෙහි කරනවද? නෑ. ධර්මය ආකර්ෂණය වෙවි හිත් පරම්පරාවක් යනවා. ඒ හිත් පරම්පරාව නිච්චද අනිච්චද? අනිච්චයි. ඇයි ඒ? හේතුන්ගෙන් ඒක හටගෙන තියෙන්නේ. ඔබ හැදුවද? ධම්මයෙන් සංකාර හැදුනද? ඔබ හැදුවද? සංකාරයෙන් විඥානය හැදුවද? ඔබ හැදුවද? විඥානෙට නාම රූප බැස්සද? ඔබ බැස්සුවද? ඈ සලායතන ක්‍රියාත්මක වුණාද? ක්‍රියාත්මක කළාද? එහෙනම් මේ ඔක්කොම ක්‍රියාකාරීත්වයක් නේ යන්නේ. එහෙනම් මේ ක්‍රියාකාරීත්වයේ තුල ආයෙත්ින් හිතන්න දෙයක් නැහැ. එක මේ ඊයේ හිතද අද හිතද හෙට හිතද කියලා හිතන්න දෙයක් නැහැ. ධර්මයේ මෙනෙහි කරන හිතද නැති හිතද කියලා හිතන්න දෙයක් නැහැ. හොඳාකාරව මේක නුවණින් මෙනෙහි කරනකොට පිංගුතුනි ඔය එක හිතක්වත් මම නෙමෙයි. ඔය හැම හිතක්ම මොකද්ද? ධම්මයෙන් ධම්ම බහැල හැදිච්ච සංකාරහරහා යන හිත්. එහෙනම් බුද්ධ ධම්මම බහිනවා. ඇයි? අර ගති ආකර්ෂණය පුළුවන් තරම් මක් කරනවද? බුද්ධ ධම්ම කරනවා. දැන් ඔතන තව ටිකක් තේරුම් ගන්න මම ක්‍රමයක් කියන්නම්. අඟුලිමාල කියන චරිතය ගන්න. අඟුලිමාල කියන චරිතය බුදුහාමුදුරුව මුණ නොහැගෙසෙන්න කොහොමවත් අහිංසක වෙයිද? කොහොමවත් මාරහත් වෙයිද? නැත්නම් ඔය தත්ත්වෙන් මිදෙයිද? එහෙනම් බුදුහාමුදුරුව මුණ ගැහිලා බුදුහාමුදුරුව මුණ ගැහුණා කියලා මොකද්ද උනේ? ධම්ම දුන්න නේද? කොහෙන්ද ධම්ම දුන්නේ? මනසටද? නෑ කණෙන්. කණෙන් නේද ධම්ම දුන්නේ? කණ බුදුහාමුදුරුව බණ කියලා කියනවා කියනවා කියනවා ඒ කියන්නේ මොකද්ද? ආයි අරමුණු අර හිතෙන් ගන්න නැතුව මොකද්ද කළේ ඉස්සෙල්ලා? කණෙන් දුන්නා. අන්න ඒකයි කියන්නේ පින්දුර මේ ශ්‍රවණය කියන එක හරි වැදගත්. ශ්‍රවණේ හරි අඩුම තරමේ ඇස් දෙක. හැබැයි හොඳම ක්‍රමය මොකද්ද? ශ්‍රවණය. ඒකයි මම කියන්නේ. මේ චාට් අරව මේව නෙමෙයි. ශ්‍රවණය. කාගේ ක්‍රමවේදයේද? සාස්ත්‍රුන් වහන්සේගේ ක්‍රමවේදයේ. අපි නම් එතනින් එහාට පිටින් යන්නේ නැහැ. ඇයි ඒ? හොඳම ක්‍රමය දීලා තියෙද්දි මට හිතන ක්‍රමවේද වලින් ගිහිල්ලා හරියන්නේ නැහැ. නමුත් මම මේ මුකුත් අනේ ඒවට මුකුත් කියන්නේ නැහැ. නමුත් මම කියන්නේ මම අනුගමනය කරන්නේ කාගේ ක්‍රමයේද? සාස්ත්‍රුන් වහන්සේ ක්‍රමයේ. මොකද මම හිතනවා මගේ සාස්ත්‍රුන් වහන්සේ මට දීලා තියෙන්නේ මේ ලෝකේ තියෙන ලේසිම ක්‍රමයක් වෙන්නද? නිවන් දකින්න. එහෙනම් ආයි දෙකක් නැහැ. පරාපේ මහත්තයෙක් කියන්නේ මගේ සාස්ත්‍රුන් වහන්සේ කියලා තියෙනවා නම් සක්විති රජ පදවියටත් වඩා සක්‍රදේන්ද්‍ර පදවියටත් වඩා සෝතාපන්න ඵලයේ උතුම් කියලා මගේ දරුවන්ට මට දෙන්න තියෙන්නේ සෝතාපන්න ඵලය. මට මගේ දරුවෙක්ව දොස්තර කෙනෙක් කරන්න ඉංජිනේරුවෙක් කරන්න ඕනේ නැහැ. හේතුව මට මගේ දරුවෙක්ව සක්‍රදේවියෝ කරන්න බෑ. මට මගේ දරුවෙක්ව සක්විති රජුරුව කරන්න බෑ. අන්න ඒක නිසා මම මගේ දරුවන්ව පැවිදි කරවනවා. මොකද මට අර තනතුරු දෙක දෙන්න බැහැ නම් ඒitat ඉහළ උතුම් තනතුරක් නම් සෝතාපන්න ඵලයේ මගේ සාස්ත්‍රුන් වහන්සේ එහෙම කියලා තියෙනවා නම් ආයි මට ඒකේ දෙකක් නැහැ. දෙපැත්තකට මට වැනින්න දෙයක් නැහැ. සාස්ත්‍රුන් වහන්සේ කියපු දේ ඒකාන්තයෙන්ම සත්‍යයක් බව මම දන්නවා. නැත්නම් ඒක නිසා මම මගේ දරුවන්ව පැවිදි කරනවා. එහෙම හිතන් ඉන්න මාතෘ ඉන්නවා. නෝනවරු ඉන්නවා. අන්න ඒ වගේ තමයි පිංගදෙන්නේ. සාස්ත්‍රුන් වහන්සේ කිව්වනම් දෙයක් ඒක හරි. එච්චරයි. එහෙනම් ඒ ක්‍රම වේදයට යනවා. එහෙමනම් දැන් බලන්න අඟුලිමාල කියන ඒ සිත් පරම්පරාවේ අඟුලිමාල කියන්නේ කවුද? අපිනේ කියන්නේ විනිවරුවෙක් කියලා. දැන් අඟුලිමාල කියන්නේ කවුද? සිත් පරම්පරාවක් නේද ඒක? එහෙනම් ඒකටත් ගති ආකර්ෂණයකට අනුව බහින්නේ ඔක්කොම මොන ධර්මද? මිනිමරණ ධර්ම. අන්න එකෙක් ආවා. කපන්න ඕනේ බෙල්ල. කපලා කපා ගන්න ඕනේ ඇඟිල්ල. දා ගන්න ඕනේ කරට මාලයක් කරලා. ඔන්න ඔය අදහසනේ. එතන හැම තිස්සෙම ඉන්නේ මොකද්ද? මිනිහෙක් දැකපු ගමන් එන අදහස මොකද්ද? කපන්න ඕනේ බෙල්ල. කපා ගන්න ඕනේ ඇඟිල්ල. දා ගන්න ඕනේ මාලෙට. ඕක තමයි එන්නේ. දැන් ඔහොම නේද මේ හිත් දුවදුව හිටියේ. ඒක නිසා නේද පින්වතුනි අම්මා මේ දැන් අඟුලිමාල කියන පුද්ගලයා අහිංසක කියන පුද්ගලයා අම්මට පණ වගේ ආදරෙයි. නමුත් අම්මව අඳුර ගන්නවත් බැරි වුණානේ මේ පුද්ගලයාට. ඇයි ඒ? ඒ තරම් ගති ආකර්ෂණයක් තියෙන්නේ දැන් අර හිතේ. ඇයි? කාලය අතීතේ දුව මේ හිත තුල දුවලා තියෙන්නේ තනි කරම මොනවද? අර අරමුණ ඉටු කර ගැනීමේ තියෙන දැඩි ගති ආකර්ෂණයක් තියෙන. එන හැම මොහොතකම ඉන්නේ කාව හරි මරන්න අදහසක්. එතකොට අම්මව දැක්කත් ආවේ මොකද්ද? මරන්න ඕනේ, මරලා ඇඟිල්ල කපා ගන්න ඕනේ කියන අදහස. බුදුහාඳුරුව දැක්කහමත් ආවේ මොකද්ද? මරලා ඇඟිල්ල කපා ගන්න ඕනේ කියන අදහස. එහෙනම් දැන් මේ මන හැමතිස්සෙම මොකද ටච් කරන්නේ? අර ධම්ම නේද? එහෙනම් මන හැමතිස්සෙම ධම්ම ටච් කරනවා නම් මනෙන් බේද ගන්න බෑ නේද මෙයාට? මනෙන් මේක එකපාර වෙනස් කරගන්න බෑ නේද? එහෙනම් මනට එන අරමුණු වලට හැරෙන්න තවත් අරමුණු ටිකක් එන්න ගන්න පුළුවන් නේද අපේ ඇඟෙන්? ඇහෙන් උත් අරමුණු වෙනව නේද අපිට? නේද? කනෙනුත් අරමුණු වෙනව නේද? ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශ වශයෙන් අරමුණු වෙනව නේද? එහෙනම් දැන් එකපාරට මනෙන් අරමුණක් ගන්න ගියොත් එහෙම එන්නේ ඔක්කොම අරවට අදාළව නේද? ඒක නිසා මොකද සාස්තුන් වහන්සේ කළේ? බණ දේශනා කළා. ධර්මයේ දේශනා කරනකොට දැන් කන හරහා එනව මොනවද? ඕන් ධම්ම එනවා. මෙච්චර කල් අහපු නැති ඒවා. දැන් ඔන්න ධම්ම එනවා එනවා එනවා. ඒවට අනුව තමයි දැන් මක් වෙන්නේද? දැන් මේ මන ගොඩ නැගෙන්නේ. මින් පෙර හේතු වාසනාවක් තියෙන නිසා බොහොම සුළු වෙලාවකින් අර ගතිය ආකර්ෂණය කරගත්ත ඩංගාලා. අර මෙච්චර වෙලා තිබිච්ච අර අර රළු මිනි මරණ හිත හැදෙන ස්වභාවයක් තිබිච්ච ඒ ගතිය නැති වෙලා ගිහිල්ලා ශනේ මේ බොහොම සුළු වෙලාවකදී මොකද උනේ? අර ධර්මය ආකර්ෂණය කරන ඒ ගතිය ආවා. අන්න ඒක තමයි කියන්නේ පින්වතුනි, ශ්‍රවණය කරන්න ඕනේ. මක් කරන්නද? මේ එක අයින් කරන්න. අර කියපු අර මූලික තියෙන ගතිය අයින් කරන්න නම් ධර්මයේ මක් කරන්න වෙනවද? ශ්‍රවණය කරන්න වෙනවා. එහෙම නැති එක උත්තමියෝ දෙන්නෙක් ඉන්නවා. එහෙම නැතුව ඔය ගතිය අයින් කරන්න පුළුවන් උත්තමියෝ දෙන්නෙක්. ඒ තමයි කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුන් වහන්සේ කියන්නේ අන්නේ උත්තමියෝ දෙන්න. හැබැයි ඒ උත්තමියෝ දෙන්න ඒක කරන්න අනන්ත මහා කාලයක් මක් කරන්න ඕනේද? මේ කාර්යය එදිලා ඉන්න ඕනේ. එහෙම එදිලා ඉඳලා තමයි දැන් එකම බුදුහාඳුරු නමක්වත් බුදු වෙන්න ඉඳන ආත්මය අඟුලිමාල වගේ හැඳුරුන්න හැදිරිලා තියෙනවද? ඈ එහෙම හැඳුරුනා නම් එහෙම පුළුවන් වේද කරගන්න ඕක? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මොන උත්තමයේ ගැන සිහි කළ බැලුවත්, මොන උත්තමයේ කතා වස්තුවක් අරන් බැලුවත්, ඉපදීච්ච දවසේ ඉඳලා මිනි මරණ එහෙම දිනවද උන්වහන්සේලා? නෑ, බොහොම සාන්ත ක්‍රමවේදයකට තමයි ඇවිදලා තියෙන්නේ. ඒක නිසා උන්වහන්සේලාට ඒ ක්‍රමයෙන් ඒක ඒ මට්ටමට හරව ගන්න පුළුවන්කම ලැබෙනවා. අතීත සංසාරයත් ඉස්ස ඉඳලා ඒ එන ගති වැවතුන් නිසා. නමුත් ශ්‍රාවකයෙකුට එහෙම පුළුවන් ද එහෙම කරගන්න? එහෙම කරන්න බෑ. ඒක නිසා උන්ව ඒ ශ්‍රාවකයෙකුට ඒ කාන්තේම ධර්මය ඇහෙන්නම ඕනේ. එක්ක ධර්මයේ අඩුම තරමේ, මම මේ කියන්නේ අඩුම තරම, අඩුම තරමේ ධර්මයේ දකින්න හරි ඕනේ. හැබැයි දකින දෙයට වඩා ඇහෙන දේ තුලින් ධර්මයේ අවබෝධ වෙන ප්‍රමාණය වැඩි. ඔය කවුරු කොහොම කිව්වා, මොන තර්ක දාලා කිව්වා, මගේ ඒකමතික තීරණේ නම් දකින දෙයට වඩා ඇහෙන දේ තුලින් ධර්මය අවබෝධ කරගන්න තියෙන ඉඩ වැඩි. මොකද පින්වතුනි, මේ දකින දෙයකින් මනේ පාලනයට වඩා අහන දෙයකින් වෙන පාලනය වැඩි. ඔබ පොතක් කියවල ඉගෙන ගන්න එකද ඔබට වැඩිපුර ලේසි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න එකද? ඉතින් පොත් කොච්චර තිබ්බත් ඔය ළමයි එන්නේ අපි ගාවට ඉගෙන ගන්න. මේ මනේ පාලනයට මේ කියන්නේ මේ මනට අරමුණු ඇතුළු කරන්න ලේසිම තැන මොකද්ද? පිටින් අරමුණු, බාහිරෙන් අරමුණු, අභ්‍යන්තර අරමුණු නෙමෙයි. අඟුලිමාලට තිබ්බේ අභ්‍යන්තර අරමුණු. අභ්‍යන්තර අරමුණු හැදි හැදි හිත හැදි හැදි යනවා. ඒක තමයි ක්‍රමවේදය තිබුණේ. එහෙනම් මේක වෙනස් කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? බාහිරෙන් අරමුණු දෙන්න ඕනේ. බාහිරෙන් අරමුණු දෙන්න හොඳම තැන මොකද්ද? කන. ශ්‍රවණය. එහෙනම් පින්වතුනි, ඔය ලංකාවේ හරි ඔය ඕනෙම තැනක ඉන්නවනම් මහා සැඩ පරුස මිනිස්සු, ඔය මනුස්සයා තුලින් ඔබ දකින්න ඕනේ මොකද්ද? ඔය පුද්ගලයෙක්වද දකින්න ඕනේ? නෑ, යම් කිසි ගතියක් ආකර්ෂණය කරගෙන හැදෙන හිත් පරම්පරාවක් කියන්නේ. දැන් ඒ හිත් පරම්පරාව ඇතුලෙන් වෙනස් වෙන්න පුළුවන්ද? එහෙම දෙන්න දින ඉඩ හරි අඩුයි. එහෙනම් ඒකට මොකද්ද කරන්න ඕනේ? පිටින් දෙන්න ඕනේ. පිටින් දෙන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද? අල්ලගෙන ඉවර වෙලා මක් කරනවද? බණ ටිකක් අහනවා. ඒක නිසා නෙමෙයිද පිඟුදුනි, දෙවිවරු පාලනය කරන්න බැරි මහා දරුණු අමනුෂ්‍යයන්ව යක්කුන් යදන් වලින් බැඳගෙන මේ ධර්ම දේශනා කරන තැන් වලට ඇදගෙන ඉන්නේ. ඇයි එහෙම වෙන්නේ? අර යක්කුන්ගේ හිතවල මොනවද දුවන්නේ? ඒ හිත හැදෙන්නේ මොනවද? ඒකේ ගතියට ආකර්ෂණය වෙච්ච ක්‍රමවේදයක්. හැදි හැදි යන්නේ. ওই විශේෂයෙන් මැරුණාට පස්සේ. මැරිලා පෙරේතය හරි යකා හරි උනාට පස්සේ මොකද්ද වෙන්නේ? අර යම් අරමුණක් හිතේ තියාගෙන නම් මේ උනේ. ඒ ගතියමයි ආකර්ෂණය කරන්නේ. එන ලේසියෙන් හිතේම හරවන්න බෑ වෙන තැනකට. දේව අම්මල එහෙමත් ඉන්නේ එහෙම. මොකක් හරි ගතියක් හිතට ගත්තා නම් ඒකෙන් එහෙම පිටට යන්නේ නැහැ නේද ලේසියෙන්? හරි අමාරුයි පිටට දාගන්නේ ඒක. රණ්ඩු වෙවි ඉන්නවා. ඇයි ඒ ඒ ගතියමයි ආකර්ෂණය කරන්නේ හැමතිස්සෙම. දැන් ඔය පැවිදි වෙන්න යන අයට එහෙම ඔය ප්‍රශ්නේ වෙලා ඇති. අනේ ආමේ මට පැවිදි වෙන්න ඕනේ. අර ඒ අර පැවිද්ද කියන ශ්‍රේෂ්ඨ එහෙමත් අරමුණු තියෙනවානේ. දැන් ධම්ම ලෝකේ ඒව නැද්ද? ශාස්ත්‍ර උන්වහන්සේ පරම ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේගේ ධර්මයේ පරම ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා පරම ශ්‍රේෂ්ඨයි කියලා ධම්ම නැද්ද? හැබැයි අර ගතියට ආකර්ෂණය වෙන්නේ නැහැ නේද ඒවා? මහාන වෙන්න ඕනේ කියපු ගමන් මොනවද ආකර්ෂණය වෙන්නේ? ඒ ගතියට හරියන ඒවා තමයි ඔක්කොම ආකර්ෂණය වෙන්නේ. ඒක තමයි ක්‍රමේ. ඉතින් මේ බලන්නේ යථාර්ථවත් නෙමෙයි ධර්මයේ කියලා. මේ හැමතිස්සෙම ඔබව ඔබගේ වටේ ඉන්න පිරිස තමයි මේ ධර්මය තුලින් ලුප්පු ලුප්පු පේන්නේ. එහෙනම් අම්මට දොස් කියලා හරිනවද ඒකට? නෑ. එහෙනම් අම්මගේ ගතිය වෙනස් කරන්න මොකද කරන්න ඕනේ? කනට දෙන්න ඕනේ කනට. දැන් ඉතින් අර වැරදි හොයන්න බණහන එකෙකුට පුළුවන් ඔන්න රෙකෝඩ් කරගන්න මේක ඇල මොකද්ද? ඈ අම්මගේ කනට දෙන්න ඕනේ කිව්වයි කියන. අම්මගේ කනට මොනවද දෙන්න ඕනේ? ධර්මයේ දෙන්න. අම්මගේ කනට බුද්ධ ධර්ම ඇතුල් කරා නම් මොකද වෙන්නේ? ආන්න අර බාහිරින් එන අරමුණුත් එක්ක අර හිත දුවලා ඒකට අදාළ ගතිය හැදෙනවා. දැන් එහෙම වෙච්ච අම්ම කෙනෙක් අපි දන්නවා. මුලින් විරුද්ධ වුණා තමන්ගේ දරුවගේ පැවිද්දට. එහෙම විරුද්ධ වුණාම යම් අවස්ථාවක යම් ධහමක් දේශනා කරන තැනකට ගියා. ආරාධනයක් ලැබිලා. ඒ ධර්මයේ ශ්‍රවණය කළ ඉවරනකොට හිතුණා මොකද්ද? නෑ මම දරුවාට මේකට අවසරය දෙන්න ඕනේ. එහෙනම් දැන් මොකද්ද උනේ? අර අර අර අර දිවිච්ච ගතියට එහා පැත්තෙන් ගිය ගතියකින් අර හිත හැදෙන්න පටන් ගත්තා. අන්න එතකොට මොකද උනේ? ඒකට අහිත නැමුණා. ඉතින් එහෙම වෙනවා. එහෙනම් හැමතිස්සෙම පින්වතුනි ඔය මොන තරම් දාමරිකය හිටියත් ප්‍රශ්නයක් නැහැ. මම ඒකයි කියන්නේ පින්වතුනි හිරගෙදර පවා ඉන්න පිරිසකෙන් රහතන් වහන්සේලා බිහි වෙන්න පුළුවන්. ලංකාවේ මොන හිරගෙදර ඉන්න මොන හිරකාරයාද අඟුලිමාල තරම් මිනිවරුවේ? අඟුලිමාල කියන කෙනත් මහ රහතන් වහන්සේට බවට පත් වුණා නා. ලංකාවේ ඉන්න හිරමැදිරි වල ඉන්න එක්කෙනෙකුටවත් මේ නිවන් දකින්න බෑ කිව්වොත් ඒක වැරදි නේද? එහෙනම් ඒ අය හරි සැඩපරුසයි නම් මොකද්ද තියෙන්නේ? ධම්ම දෙන්න තියෙන්නේ. ඒගොල්ලන්ට හිතින් ගන්න බෑ. අභ්‍යන්තරින් බෑ. ඒක නිසා බාහිරින් දෙන්න ඕනේ. අන්න ඒකයි පිංගුතුනි සෝතාපන්න වීම සඳහා පරතෝ ഘോഷක ප්‍රත්‍ය අවශ්‍ය වෙන්නේ ඔන්නෝග නිසා. පිටින් දෙන්න ඕනේ ඉස්සෙල්ලා. සෝතාපන්න වෙච්ච කෙනාට ආයි පරතෝ ഘോഷක ප්‍රත්‍ය අවශ්‍ය වෙන්නේ නැත්තෙත් ඔන්නෝග නිසා. දැන් තේරෙනවද ධර්මයේ? ඉස්සෙල්ල බුදුහාමුදුරුවෝ කියපු නිසා අපි කිව්වා. දැන් හේතු සහිතව පේනවා මොකද්ද හේතුව කියලා. එතෙන්ට ආපු කෙනාට ආයි තව කෙනෙක් පිටින් දෙන්න ඕනේ නැහැ. ඇයි? අභ්‍යන්තරින්ම නගා ගන්න පුළුවන්. මොකද ගති ආකර්ෂණයක් තියෙනවා. බුද්ධ ධම්ම ආකර්ෂණය වෙනවා මනට. සෝතාපන්නයට. එහෙම නැති කෙනෙකුට බුද්ධ ධර්ම මනට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒක නිසා තනියෙන් ඒක කරගන්න බෑ. බුද්ධ ධම්ම ආකර්ෂණය කරන ගතිය මනට හැදෙන්නේ කොයි වෙලාවටද? සෝතාපන්න වුණාම. එතකොට පුළුවන් හැමතිස්සෙම මොකද්ද? බුද්ධ ධම්ම ආකර්ෂණය කරන්න. ඒ මනට. එතකොට ආයි තව කෙනෙක්ගේ පරප්‍රත්‍ය රහිතයි කියන්නේ ඒකයි. තව කෙනෙක්ගේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි තව කෙනෙක්ගේ අවශ්‍යතාවයක් තිබුණොත් වඩා හොඳයි. ඉක්මන් කරගත්ත හැකි වැඩි. ඇයි ඒ? තව තව කනට දෙනව නම් කොහොමද? ඉතින් කොච්චර හොඳයිද තව තව කනට දෙනවනะ? ආයි මේ අභ්‍යන්තරින් හිත හිත ගන්නවට වඩා ආයිරින්ම දෙනවනะ? නේද? තමන්ගේ හදනවට වඩා තව කෙනෙක්ගේ හදලා දෙනවා නම් මොකද්ද ওই දෙකෙන් ලේසි? ඒකයි සබ්‍රාහ්මචාරීන් වහන්සේලා සමග වාසය නිවන් දකින්න බොහෝ හේතු වාසනාව උදා වෙන්න හේතු වෙන්නේ ඔන්න ඕක නිසා. මේ ඒක නිසා අපි හිතන්නේ මේ මේ මේ දේවල් මනාකොට හිතන්න. දැන් ඔබට පේනවා ඇති මේ දේවල් මේ දැන් මේ කියන දේවල් බහින්නෙත් මොකද? හිතක. ඒකයි කියන්නේ. මේ මේ මේ පුටුවක් උඩ ඉඳගෙන ඉන්නේ මේ අරුව පුදුම සත්වෙක් නෙමෙයි. ඔබ වගේම කෙනෙක්. වෙනසකට තියෙන සමහරට ඔබට වඩා හැමතිස්සෙම ධර්මයේ හැසිරෙනවා ඇති. මෙතන ඉන්න කෙනෙකුට පුළුවන් පින්වතුනි අපිට කලින් අරහත් වෙන්නපත් වෙන්න. එහෙම අරහත් වෙන්නපත් වුණා නම් ඒ උතුමා උතුම්. කායි ඒකේ වෙනසක් නැහැ. සත් අවුරුදු දරුවෙක් පැවිදි වෙනවා. ඒ පැවිදි වෙච්ච දරුවෙක් අරහත් වෙන්නපත් වුණොත් ඒ අරහත් වෙන්නපත් වෙච්ච උතුමා අපිට වඩා ලක්ෂ වාරයක් උතුම්. ඔය ආරාම පද්ධතියේ ශ්‍රේෂ්ඨකම තීරණය වෙන්නේ වෘද්ද පටිපාටියට නෙමෙයි. ගුණ මහත්වයට. ගුණ මහත්වයට. ඒ කිව්වේ මොකද්ද? මාර්ගඵලයෙන් ඉහළ උතුමා තමයි ඔය ආරාමයේ ශ්‍රේෂ්ඨ. ඒක සත්අවුරුදු සාමණේරයන් වහන්සේ නම් උපසම්පදාවෙන් සියවසක් පිරුණා. එතන ඉන්න මම මේ ලෝක සම්මතය ගැන නෙමෙයි කියන්නේ. ලෝක සම්මතයේ ඕනේ ක්‍රම වේදයක්. මේ ආරාමයේ ඇතුලේ අපි උපසම්පදාවෙන් සියවසක් ගිහිල්ලත් සෝතාපන්න හෝ සකදාගාමි හෝ අනාගාමි නා එදිනම පැවිදි වෙච්ච සත්අවුරුදු සාමණේරයන් වහන්සේ නමක් හිස බූගාන වෙලාවේ අරහත් වෙටපත් වුණා නා. අර සියක් වස් තියෙන අර මහරහ මේ මේ මේ අර මහ තෙරණුන්ට වඩා මේ ආරාමයේ ඇතුලේ අර සාමණේරයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒකම වේදේට තමයි ඒ කියන්නේ. ශ්‍රේෂ්ඨත්වයේ තියෙන්නේ අන්න එතන. මේ ආරාමයේ ඇතුලේ ලෝක සම්මතේ කොහොමද කියන එක ගැන දන්නේ අපි ඒව ගැන හොයන්නේ නැතුයි. නැත්තම් ප්‍රශ්න ඇති වෙනවනේ. නමුත් මේ ආරාමය ඇතුලේ අපි ඒක ඒ ක්‍රමවේදය තමයි අනුගමනය කරන්නේ. ඒක නිසා පොඩි අය පැවිදි වුණාම ආ මේ ගියා පොඩි ඉනේ කියලා එහෙම කාට හරි හිතෙනවනම් බොහෝ ධර්මයෙන් ඈත ඉන්නේ. එහෙනම් එතන ඉන්න අවුරුදු 65ක පැවිදි වෙන කෙනත් අර සත් අවුරුදු සාමණේරයන් වහන්සේත් අතර වෙනස මොකක්ද? වෙනසක් නැහැ. දැන් ඒකනේ වෙලා තියෙන්නේ. ඔබ දැකලා තියෙනවද මිනිස්සු වඳිනවා හාමුදුරුවන්ට? මහානායක හාමුදුරුවන්ට වඳින්නේ කොහොමද? බිම බඩ ගාලා. අනික සාමාන්‍ය හාමුදුරුවන්ට වඳින්නේ කොහොමද? නිකන් අර ධන ගහලා. ටිකක් තරුණ පහේ හාමුදුරුවන්ට වඳින්නේ කොහොමද? නිකන් පාත් වෙලා අර ධනිස පාත් කළා වඳින්නේ. සාමරයන් වහන්සේට කොහොමද වඳින්නේ? අර ආයිබෝවන් කියන මට්ටමේ. හිතගෙන පොඩ්ඩක් කොන්ද පාත් කළා. ඒ මිනිස්සුන්ගේ හැටි. මට හරි දුකයි මේ ලෝකේ ඉන්න මිනිස්සු ගැන. ඒ මාන්නාධික ස්වභාවය හිතේ තියෙන. වඳින්නත් ඕනේ. ඒත් ඉතින් මට වඩා පොඩි නේ මොනව වුණත්. මං ඉතින් වයසින් මුදුනනේ. වයසෙන් ලොක්කනේ මං. ඉතින් මේ පොඩි එකකට මම දෙලා හරියන්නේ නැහනේ. ඒත් ඉතින් මහන වෙලානේ. ඒ නිසා පොඩ්ඩක් වඳිනවා. මොකද අර වන්දනාව කියන එක දන්නෙත් නැහනේ. වන්දනාව කියලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා මොකද වෙන්නේ? හිතාගෙන ඉන්නේ වන්දනාව කියලා කියන්නේ අර මුදුන පොඩි එකාට වඳින එක. අන්න ඒව තමයි හිතාගෙන ඉන්නේ. නැ මේ පොඩි එකා මුදුරට වඳින එක ආදි වශයෙන් ඒව තමයි ඔක්කොම හිතාගෙන ඉන්නේ. නමුත් වන්දනාව කියන්නේ මොකද්ද? අන්ධ බව වැය කරන න්‍යාය. එහෙනම් අන්ධ බව වැය කරන න්‍යායටපත් වෙන ක්‍රමවේදය තමයි ඒක. ඒ වගේම පින්වතුනි අපේ මහත්මයෙක් තව ප්‍රශ්නයක් ඇහුවා. බොහොම හොඳයි ධර්මයේ මේ විදිහට විමර්ශනය කරන එක. වන්දනාවෙන් සිද්ධ වෙන්නේ අන්ධ බව වැය කරන න්‍යායටපත් වෙන එක නම්. සාරිපුත්‍රයන් වහන්සේ මහරහත් පදවිය ලබල තමන්ගේ ගුරුවරයා ඉන්න ඉන්න මේ දිහාව දැකලා හිරිදියෙන් බලලා ඒ දෙසට හැරිලා වන්දනා කළා නිදාගත්තේ ඇයි කියලා. ඉතින් බොහොම හොඳයි. ඉතින් එහෙම ධර්ම විමර්ශනය කරන එක. ආන්නහරි. එතකොට පිංගුතුනේ අන්ධ බව වැය කරන න්‍යායට පත් වුණ මෙච්ච ඒ සම්පූර්ණයෙන් ඒ න්‍යායට පත් වෙලා ඉන්න උතුමෝ. අන්න එතනින් එහාට ಗುಣ මහත්වේ උදෙසාමක් කරනවද? වන්දනා කරනවා. ಗುಣ මහත්වේ උදෙසා. එතකොට මහා ප්‍රඥ සාරිපුත්‍රයන් වහන්සේ තමන්ට මේ අවස්ථාව උදා කරලා දුන්න තමන්ගේ ගුරු ඒ උත්තමයන් වහන්සේව සිහි කළා. ඒ ගුණය සිහි කළා. ඒකයි ಗುಣ මහත්වය කිව්වේ. මොකද අපේ තව මහත්මයෙක් අහපු ප්‍රශ්නයක් තමයි. එතකොට සාරිපුත්‍රයන් වහන්සේනේ ಗುಣ මහත්වෙන් වැඩි. හරිනේ එක නේද? ඇයි? මහා ප්‍රඥාවන්තින් අතර අග්‍රස්ථානේ. අර තමයි ප්‍රඥාවන්ත නේ අනිත් මේ උත්තමයා. අසජී මහරහතන් වහන්සේ. එතන ಗುಣ මහත්වෙන් ඒ කියන්නේ ဒුතීක ශ්‍රාවකයා සාත්‍රුන් වහන්සේගේ ඊළඟට ඉන්න ශ්‍රාවකයා ධර්ම සේනාධිපති. එහෙනම් ಗುಣ මහත්වෙන් උන්වහන්සේ වැඩිනේ. නමුත් උන්වහන්සේට ගුරු වෙච්ච උත්තමයා ඒ මට්ටමින් ಗುಣ මහත්වෙන් වැඩි. අන්න ඒක සිහි කළා තමයි උන්වහන්සේ වන්දනා කරන්නේ. ඕක එහෙම කරන්න පුළුවන්ද සාමාන්‍ය ප්‍රජාවට? ඈ ඔය ලොකු හිරේ ප්‍රොෆෙසර් කෙනෙක් වගේ වුණාට පස්සේ මොන්ටිසෝරි ටීචර් මෙහෙම දැක්කොත් වඳින්නේ මෙතේද? ලෝකෙට පේන්න සමහරට කරයි. නමුත් හිතින් මේ මොන්ටිසෝරි ටීචර්නේ. තාමත් මොනවද දන්නේ? ආයන්න ආයන්න කියන්නේ නේ දන්නේ. මම දැන් නාසයකේ මං අරග මේක. නමුත් මානිය දුරු කරපු උත්තමයන්ට පිළිගන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. මානිය දුරු කරපු උත්තමයන්ට තියෙන්නේ ಗುಣ මහත්වේ උදෙසා කරන වන්දනාවක් විතරයි. හැබැයි එතකම්ම තියෙන්න ඕනේ මොකද්ද? අන්ධ බව වැය කරන න්‍යායටපත් වෙන එක. ඉතින් අද මේ ගොඩාක් ගැඹුරු කාරණා කිහිපයක් කතා කළා. මේ බොහෝම හෙමින් කතා කරගෙන ඉන්නේ ඒකට හේතුව ටිකක් ගැඹුරු කාරණා කිහිපයක් කතා කරපු නිසා. ඒක නිසා පිංගුදුනි පුළුවන් තරම් මේ කියපු කාරණා ඔළුවට ගන්න. ඒ සතියේ කියන දේවල් ඒ සතියේ නැවත අහන්න. දැන් මේක මේ මෙහෙමම YouTube එකේ තියෙනවනේ. දැන් අද රැට ගිහිල්ලා වුණත් ආයෙ අහන්න පුළුවන්. ඒක දැන් මේ ධම්ම දේශනාව එක වතාවක් අහපු අයට අර මුලින් ආරාමය ගැන කියපු අරම මේ ඔක්කොම ටික අයින් කරලා මේ ධම් කරුණු ටික ගැන කියවිච්ච ටික ආයි ආයි අහන්න. ඒ ටික දෙතුන් වතාව අහන්න. මොකද මේ වෙලාවේ තමන්ගේ හිත එක තැනකට ගියා නම් අර කණෙන් ඇතුල් වෙච්ච ටික එහෙමම ගියා තමයි. මොකද එක අරමුණක් අරගෙන නම් හිත හැදුනේ. ඒ හිත හැදෙන යන අතරතුර තව කොච්චර ඒවා ආවත් ඒවා පදිච්ච වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. තමන් වෙන මොහක් හරි කරුණක් ගැන හිත හිත ඉන්නවා. මේ පන්තිය උගන්වනවා. සර් උගන්වනවා. නමුත් ළමයා මොකද කරන්නේ? මොහක් හරි එකක් ගැන හිත හිත ඉන්නවා. උදේ ළමයා කනට ශබ්ද එනවා තමයි. නමුත් මොකද වෙන්නේ? ඒව මනසට ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් අරමු මේවා දුන්නට වැඩක් නැහැ. ඒව මක් වෙන්න ඕනේද? ඒව ගිහිල්ලා මනේ වදින්නත් ඕනේ. ඒ අරමුණු පිළිගන්න ඕනේ මන. ඒක නිසා පිංගුතුනි නැවත නැවත නැවත නැවත අහන්න. ආලිවෙල ඔය සුද්දාස්නික මට්ටමින් යමක් කිව්වා ඔය යම් යම් රූප දැකලා ආසාවල් ජනිත වෙන කාමයේ ජනිත වෙන පිරිසට පුළුවන් ඒ දේවල් පොඩ්ඩක් පරිශීලනය කරන්න. ඔය ධාතු මනසිකාරයේ සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා තියෙනවා කාය අනුපස්සන. ඒකේ පොඩි කොටසක් අරන් ඔය කිව්වේ. සුද්දාස්නික මට්ටමින් මේ වෙන විපර්යාසයේ හොඳට දකින්න. කම්මුල එකක් නම් තොල්පෙති දෙක එකක් නම් ඒ විදිහට ඒ දෙකේ තියෙන සුද්දාස්තක වෙනස දකින්න. ඒ සුද්දාස්තක වෙනසට අනුව ඒක බලන්න. ආහාරයේ එකක් නම් අසූචියේ එකක් නම් ඔය දෙකේ තියෙන සුද්ධාස්තක වෙනස දකින්න. ආහාරයේ සුවඳයි අසූචියේ ගඳයි එහෙනම් ඒවෑ තියෙන සුද්ධාස්තක වෙනස දකින්න. ඔය සුද්ධාස්තක වෙනසට අනුව ඔය ගඳ හර ඒ ආදි වශයෙන් ඒ දේවල් හට ගන්න ආකාරයේ මනාකොට විශ්ලේෂණය කරගන්න. ඒ ටික විශ්ලේෂණය කරගත්තට පස්සේ ඔය අසූචියක් දැක්කහම ඊයක් ඇතයි ජරාව කියන ස්වභාවය නැති වෙලා යනවා. ඒකත් සුද්ධාස්තක මට්ටමින් පේනවා. ඒකෙත් ගඳක් එනවා. ඉතින් ඒකත් ගන්ධයක්. ඒ ගන්ධයත් එකයි පිච්ච මලකින් එන ගන්ධයත් ගන්ධයක් තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඔය කාරණු ටික තමයි ඔය දෙකේම තියෙන්නේ. ඉතින් ඔය විදිහට පිංගදෙනි පුළුවන් තරම් මේක මෙනෙහි කරන්න. නිවන තියෙන නම් ධර්මයේ මෙනෙහි කිරීම තුළ ඉතින් ඒක හොඳ ආකාරව ඔබට මේ වෙනකොට වැටහෙන්න ඕනේ. තව මොන හරි විශේෂයෙන් කියන දේවල් තියෙනවද? ඒක තමයි. පින්වතුනි 16 වෙනිදා ලබන මාසේ 16 වෙනිදා ඉරිදා දවසක් 15 රෑ ධර්මදේශනාවක් කරනවා අපි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. විශේෂ ධර්ම සාකච්ඡාවක්, ඒ විශේෂ ධර්මදේශනයක් පවත්වන්න අපේ මහත්මෙක් කටයුත්තක් යොදන්න යනවා. ඒ සඳහා එතකොට ඉරිදා දවසක්, ඉරිදා මං හිතන්නේ සාමාන්‍යයෙන් 3:00 වගේ නේද? ඒක කාලවකවානු ඉස්සරහට කියන්න, හවස බරුවේ 3:00 කියලා දැන්ට ඔළුවේ තියාගෙන ඉන්න. විශාල පිරිසක් දාන්න පුළුවන් හෝල් එකක් හය කරලා ලන්ඩන් වල, ලන්ඩන් කියන්නේ සෙන්ට්‍රල් ලන්ඩන් නෙමෙයි. එතකොට මේ අවට ඒරියා එකේ කොහේ හරි අපි උදාහරණයක් ඉදිරිය ගමුකෝ, කින්ස්බරි වගේ ඒ හරියේ. එතකොට හැමෝටම ඉන්න පහසු නිසා මේට කලින් අපෙන් ඉල්ලීම් කරලා තියෙනවා විවිධාකාර ඈත පළාත් වලට එන්න කියලා. නමුත් මේකට ඒක එච්චර කරන්න පුළුවන් මට්ටමක තිබුණ නැහැ. මේකත් තව ඉදින් සුළු කාලයයිනේ මේ දාම් දේශනා මේ විදිහට ප්‍රගත් වෙන්න වෙන්නේ. ඒක නිසා තමයි ඒකට අවස්ථාව උදා කරලා දුන්නේ. ඔබට පුළුවන් මේ ධර්මයේ දිය යුතුයි කියලා හිතෙන සියලු දෙනාට ආරාධනා කරන්න. ඉදිරියේදී සියදිවි නසා ගන්න බලාගෙන ඉන්න දෙමාපියෝ, දරුවෝ, ඔය සියලු දෙනාව ඒ ස්ථානවලට ගෙන්නන්න. එතකොට මොකද වෙන්නේ? සියදිවි නසා ගන්න එකක් නැහැ. ඇයි? මහා දුකක් ඇති වුණාම මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයක් තියෙනවා කියලා එදා රහදේ කිව්වනේ. ආන් එයාව හොයාගෙන යන්න ඕනි කියලා මේ අවස්ථාව උදා කරගනි. Taman දන්න කියන හැබැයි මේ ධර්මයේ ඕනේ කරන අය ඒ අයට මේ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න. 16 වෙනි ඉරිදා හවස 3:00 විතර මේ දේශනාව පටන් ගත්තාම 6:00-7 වෙනකන් 3:00-4:00 අපි ඒ වෙලාව හරියටම කියන්නම් ඒ වකවානුව තීරණය කළා. ඒ පැය 4ක විතර දේශනාවක් සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක ටිකක් අර මූලිකව යන දේශනාවක්. ඒ කියන්නේ මූලික කරුණුත් ටිකක් අන්තර්ගත කරන්න හදන්නේ. ඒක නිසා ඕනේ කෙනෙක්ට ඒ ස්ථානවලට එන්න පුළුවන්. ඒ කියන්නේ මුල පටන් අරගෙන අර පතාට එකට හිඳවපු මුල ඉඳලා අග දක්වා යම් දේශනාවක් සිද්ධ කරන්න හදන්නේ. ඒ කියන්නේ 4 වෙනි පැය වගේ යනකොට ගැඹුරු පරිත්‍යාමුප්පාද ධර්මයේ දක්වා කතා කරන්න. මුල ඉස්සරහට ධර්ම දේශනාවක් එහෙම වෙන්න එපා. නේද? මොන ධර්මයේ අහපු නැති අය ඉන්න වෙන්නේ. එතන ඒ අය එතනින් පටන් අරගෙන නිවන දක්වා මෙහෙ වෙන්න ඕනේ. එතකොට ඒ කරුණු ටික එහෙම කරනවා. ඒක නිසා ඔබටත් හොඳයි. ඒ වගේම නවකයන්ටත් හොඳයි. ධර්මය අහන අයටත් හොඳයි. ඉතින් ඒ අවස්ථාව සඳහා ඔබ දන්න කියන අයට දැම්ම ඉඳලා කියලා තියන්න. එතකොට ඒ අයට අවශ්‍ය නම් ඒ අය ඒකට කාලේ වෙන් කරගනි. මම හිතන්නේ මේ හෝල් එකට 200ක් දාන්න පුළුවන්. ඒක නිසා කොච්චර ප්‍රමාණයක් ආවත් ප්‍රශ්නයක් නැහැ. තේරෙන්න තව මොනවද තියෙනවද? අර මම කිව්වා වගේ පුළුවන් විදිහට අපේ මේ මහත්තුරුත් එක්ක සම්බන්ධ වෙන්න ආරාමයේ වැඩ කටයුතු කිරීම සඳහා ඉදිරියේදී බාසුන් නැහැලා අවශ්‍ය වෙනකොට අපි ඔබට කියනවා බාසුන් නැහැලා 10 දිනක් අවශ්‍ය වී තිබේ කියලා. එතකොට ඔබට තියෙන්නේ ගමේ ඉන්න බාසුන් නැහැ මාමට කෝල් එකක් දෙන්න. මාමේ මගේ වැඩක් තියෙනවා සතියක් මේ වැඩේට යන්න කියලා. එතකොට අපි එයාට අවශ්‍ය මුදල් අපි ගෙවනවා. ඔබට තියෙන්නේ ඒව අපිට යොමු කරන එක විතරයි. ඉතින් මේ විදිහට කරන්න පුළුවන් වෙන්නේ මේ Skype group වලට සම්බන්ධ වෙලා කටයුතු කරන්න. එතකොට හරි ලේසි මේ වැඩ කටයුතු කරගන්න. එහෙනම් අදට හමාර කරමු. හොඳයි පිංගුතුනි, බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. සාත්‍රුන් වහන්සේ උදෙසා දානමාන බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අනන්ත අප්‍රමාණ කුසල ධර්ම සම්භාර ධර්මයක් සිද්ධ කරගත්ත වෙලාවේදී පිණින් පොසින් නිවන්නාව පිණිස සතුට වන්නා වේ උත්තම පිණිස දීපත් කරලා එයාට පිං අනුමෝදන් කරන්න සූදානම් වෙන්න. පළමු කොටම පිංගුදුනි මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසව සිහිපත් කරගන්න. ඒ වගේම ඒ උත්තම සිව්වණක් පිරිස දේශනා කරන්නා වූ සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන්න අපකැප වේලා කටයුතු කරන්නා වූ ඒ උපාසක උපාසිකා මහත්වීන් සිහිපත් කරගෙන ඔබ ඉදින් වැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ ආ විශේෂ විහිදුල පතුරුල් හරින්න. ඒ පිමිහි දීපත්‍රියාමෙන් ඒ උත්තමිය මේ අද්භවය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යන පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උදින මොහොතකට සිහිපත් කරගන්න සාත්‍රුන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලෙස මේ ශ්‍රී සද්ධර්මයේ මුක පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදලා එදා මාතලේ අලුවෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාර උඩ කළා. එදා පටන් තමන්ගේ පණමින් ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුල පතුරුලරි නීපින් විහිදී පැතිරී යාමෙන් හේ උත්තමියොත් මේ අද්භවයේ තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා ඒ උත්තමයන්ටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උදින මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක දාති ඉඳලා මේ ස්ථානෙට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්. ඒ වගේම තමන්ගේ ඉස්සකාමී දෙවි දේවතාවුන් නැතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිස ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුල පතුරුලරි නීපින් විහිදී පැතිරියාමෙන් ඒ අයගේ දේවානුභාවයේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස් චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියෙහි උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උතුණි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගත වන රිදුනා වූ සීලම ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදී සීල දනාව සිහිපත් කරගන්න. මේ අද්දේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් මේ සීල දනාව සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ ආ විශේෂ විහිදුල පතුරුලරි නීපින් විහිදී පැතිරී යාමේ නියයම් කිති අභව ස්ථානයේ හිනවනන් ඒ ගත මිදේවා අද රාමර සංඛ්‍යාත නිවෙනින් සන්නේ සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවඩ සාදාන්න ලක් කළ තමන් කිරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිල්ලා අද මනුස්ස වේසයෙන් හෝ අමනුස්ස වේසයෙන් හෝ සත්ත්ව වේසයෙන් හෝ පැමිණිලා අද ඔබගේ ආර්ය ගමනට බාධා පමුණුනොන ලෞකික ජීවිතයට බාධා පමුණුනොන වෙහෙර විහාර සැදීම සඳහා කරන කටයුතු වලට බාධා පමුණුනොන ඒ සියලු දෙනාව සිහිපත් කළා ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ යයි විශේෂ විදුල පතුරුලරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අය අභව ස්ථානයෙන් අතිමි දේවා නීති මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුදින මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව පිරිස විශේෂයෙන්ම පිංගුදින මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරනවස් ඒ ත්‍රිපිටක පූජාවන් සඳහා අපකැප වේලා කටයුතු කරන්නා වූ ඒ ත්‍රිපිටක පූජාවන් පවත්වීම සඳහා මුදලින් ආධාර කරන්නා වූ පිරිස් ඒ වගේම CD පූජාවන් සඳහා ඒ වගේම පෙන් රේඩියෝ පූජාවන් සඳහා ආරාම විහාර කෙරවීම සඳහා ඒ සියලු දේවන් සඳහා තමන් විසින් මෙහෙත මහන්සිය උපයාස අපයා ගන්නා වූ ධනෙ යම් කිසි කොටසක් පරිත්‍යාග කරන්නා වූ ඒ උත්තම පිං උතුම් වෙතිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුවා දරුවෝ ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් තමන් එකට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස් ස්වාමි දරුවන් ස්වාමි දිනයන් ඒ ඒ ආකාරයෙන් තමන්ට උදව් උපකාර කරන්නා වූ පිරිස් ඒ සීල දෙනව සිහිපත් කරගෙන ඔබසින් දැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මය කුතල සම්බාර ධර්මයේ ඒ ආවිසේ විදුල පතුල්නාරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ යටි යම් කිසි ග්‍රහපල උපද්දව දෝසාන්ද කරන් සිරන ඒ සිළු දෝසාන්ද කරන් ගසා දූරින් භූත වේවා යක්ෂ පේත පිසාජ මලග වෙන කුම්බාණ්ඩ ආදී වෙන විනියව දෝසාන්ද කර තිනවනම් ඒ සිළු දෝසාන්ද කරන් ගසා දූරින් භූත වේවා අස්වා කටවා හෝහා ඕල් ලෝ සක සංකා දෝසාන්ද කර තිනවනම් ඒ සිළු දෝසාන්ද කරන් ගසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා යන්නත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානට වැඩිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තප්පණ වේලා ඒ ආහාරයෙන් පානෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඇති මාර්ගඵල අවබෝධ කරගන්න ඇති. එවනම් ඒ ආහාර පාන සකස් වෙලා එදා ඇත අතීතයේදී වැව අමුණු සකස් කරලා එළ වේලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිල කරගෙන ගන්නකම් අප කැප වෙලා කටයුතු කළා වූ සීලම් පිණි සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යයි විශේෂ විහිදුල පතිල්ලා හරි නේපින් මිහි දීපතිරි යාමෙන් ඒ ඇති යම් කිසි අභව ස්ථානයේ කියන මේ අත මේ දේවා අජරාමන සංඛ්‍යාත නිවෙන්නේ සනසීම ලබත්වා කියලා සාදු කියලා යට තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුදින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථාන වේදිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නද හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙතිමදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා ඒ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා. එවනම් මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගානේ මේ ස්ථාන ගෙදලා ගෙදලා බදලා කළ සකස් කළා වූ යම් කිසි පිළිසක් කිනෝනම් අන්නේ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ සිනාස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මය කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුල පතුල්ලා හරි නේපින් මිහි දීපැතිරි යාමෙන් ඒ ඇති යම් කිසි අභව ස්ථානයේ කිනෙන්නේ අත්මි දේවා අජරාමන සංඛ්‍යාදෙන වෙනින් සනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි විශේෂයෙන්ම සිහිපත් කරගන්න බොහෝ දුර පැහැදිලි ඉඳලා මේ ස්ථානෙට ඉන්නේ නැති මේ මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මය අද ලෝකෙින් ඕනම කෙනෙකුට ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කරන්න CD මාධ්‍ය හරහා රේඩියෝ මාධ්‍ය හරහා මුද්‍රිත මාධ්‍ය හරහා මේ දේවල් මේ නැවත නැවත ශ්‍රවණය කරන්න දැක බලා ගන්න කියවන්නට මේ අවස්ථාව උදා වෙලා තියෙනවා. වෙන මේ සීළු දේවල් උදා වෙලා තියෙන විද්‍යාඥ වශයෙන් සම්මත පිරිසක් මේ ලෝකෙට දීපු දායාද නිසා එවනම් ඒ දායාද ප්‍රයෝගී කරගෙන නිවන් දකින්න සැකසෙන්නා වූ සීලොන් පිරිස් ඔබ විසින් රැස් කරගත් ආ වූ පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ඇවිසී විසුදුල පතුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇත යම් කිසි අභව ස්ථානයේ හිනොනෙන් අත්මි දේවා අජරාම සංඛ්‍යාදෙන වෙනින් සනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. එවනම් පින් උදින බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා සාතුරුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ සිද්ධ කරගත්තා වූ බලමහිමෙන් පළමු කොටම පින් උතුණි ඔබ සියලු දෙනාම ආර්ය මෙත්තා සහගතව ඒ සියලුම පුණ්‍ය සම්බාර ධර්මිය අනුමෝදන් වෙන්න අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් පළමු කොටම පින්වතුනි මේ ආරාම පූජාව කිරීම උදෙසා යම් කිසි බාධක තියෙනවා නම් බාධක කරන්නා වූ පිරිස ඉන්නවා නම් ඒ සියලුම බාධක දෝසාන්ධකාර දුරින් භූත වේවා කියලා සාදු කියලා එකහිතීම ප්‍රාර්ථනා කරන්න. නිරන්තරයෙන් පින්වතුනි ඔබ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන හැම මොහොතකම මේ ආරාම පූජාව සඳහා ඒ දහම් ප්‍රචාර කටයුතු සඳහා යම් කිසි හිරිහර බාධක තියෙනවා නම් ආන් ඒ දේවල් සියල්ල දුර වෙලා යන්න කියලා නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්න. ඒ ආර්ය මෛත්‍රී විහිදුවලා හරින්න විශ්වයට පතුරුලා හරින්න ඒ කටයුත්තේ නිරන්තරයෙන් එදෙන. එතකොට පිංගුතුනි හරිම පහසුවෙන් මේ කටයුත්ත කරගන්න අපිට අවස්ථාව උදා වේ. සියලුම දෙනා ඒ අවස්ථාව උදා කරගන්න මේ ආරාම පූජාව ඉක්මන් කිරීම සඳහා ඒ කටයුතු කරගන්න. එහෙමනම් පිංගුතුනි ඒ බොහෝ ඒ පුණ්‍ය සම්බාර ධර්මයක් රැස් කරගෙන ඉන්න මොහොතේදී ඒ සියලුම පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්භවය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පිං අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. Thank you.